sadu sadu sadu sansara saroga vinitani sam sannita sadam suci saradi sam sandhira kam sunna tanu pelasam sangla pedesing panane bisasam sansa bigam kevala mohanasam sanna sanse vitam dasi mudarhasam samhar dhamman paname sadasam sandas ganna sita papanasam sanna padhan sing hata gorakas sampar gaming suchitar vasam sangvar sangham panane rasasam satare sanasayure navata nivan veda tatire nanati dire matram patak leda nitare dilena tum sadaham desena lade vetire vadini mage sambudu mahime sada sakatan doru karana elesin monasana yodadum lesin mara yodaye devi rakina asurin satuta dena kele sun ate nasana vandinim besin sire sadaham mini pahana saga sepa dena nesiya yutu pau hama nasana bhava demi sunu visunu karaniti guna purana ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතාටින් සරු මහා සඟවන සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදෝ සාදෝ සාදෝ. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නමස්කාරයි. සැනහවත් වාසනාවන්ත පින්තුනි, ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදානයේ අදට නියමිත වැඩසටහන සහභාගී වෙමින් සිටින අවස්ථාවෙහි මේ වෙලාවට තියෙන ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්තුනේ අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුදහමේ සඳහන් මූලික කරුණු කිහිපයක් පිළිබඳව. අපි හිතනවා අද බොහෝ දෙනෙක් අලුතෙන් මේ වැඩසටහන සහභාගී වෙච්චා ඉන්නවා. ඒ හැම දෙනාටම ප්‍රයෝජනවත් වෙන්න කියලා අද අපි වාක් සරල කරුණු ටිකක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. යා සරලව කැමති නෙන්නේ වත්යන් සතුරුයි වගේ නේද? ඒ නිසා පින්නතුනේ අද අපි වාක් සරල දේවල් ටිකක් කතා කරන්නේ. හැබැයි ඒ සරල වගේම යම්රුකුත් යාත්‍රේ තියෙනවා. මුලින්දම ඔබ කල්පනාවෙන් යම්කම් දෙන වෙනවා. එහෙමනොත් තමයි ඔබට මේ වඩාත්ම ප්‍රතිඵලයක් තියෙන්නේ. පින්නතුනේ අපි කල්පනා කරලා බලන්න වටිනවා. ලෝකෙ යම්කිසි දර්ශනයක් තියෙනවා නම්, යම්කිසි කෙනෙක්ගේ දේශනයක් තියෙනවා නම්, යම්කිසි කෙනෙක් කතාවක් පවත්වනවා නම්, ඒ කතාවේ තියෙන සාර්ථකත්වය විදිහට ඔබ දකින්නේ මොකද්ද? ඒකේ නම් හොඳ ලක්ෂණ හඬකින් කතා කරනව නේද? ඒකේ නම් භාෂා හුඟකින් කතා කරනව නේද? මොකද්ද එහෙනම් ඒකේ තියෙන අර්ථය, නියම අර්ථය මොකද වෙන්නට ඕන? ඒ කතාව අදින් වාක් සතුටු වෙන කතා කියන්න ඕනද? එහෙනම් මොකද්ද ඒ දේශනෙන් අපි බලාපොරොත්තු වෙන්නට ඕන කාරණේ? ඔව් බොහොම හොඳයි. අපේ ජීවිතේ වෙනසක් වෙන්න ඕන, අපේ ප්‍රඥාවකින් දීන වෙන්නට ඕන. එහෙම වෙනවා නම් තමයි මේ දේශනේ සාර්ථක වෙන්නේ. මම එක උදාහරණයක් මේ පිනතුණ කියන්නම්. මම ළඟදී එක්තරා වැඩසටහනක් බැලුවා YouTube එකේ. දැනුත් මම ඒක ආයෙත් තමයි බලලා ආවේ. පින්නතුණි, ඒ වැඩසටහන ඉදිරිපත් කරන කෙනා අවුරුදු 24ක විතර ළමයෙක්. ඒ ළමයට භාෂා කීයක් කතා කරන්න පුළුවන් දන්නවද? ඔහුට භාෂා 24ක් කතා කරන්න පුළුවන්. ඔහු ඒ දේශනය තුළ භාෂා 10කින් විතර කතා කරනවා. ඔහුට නමුත් භාෂා 20කට වඩා පුළුවන්. ඉතින් ඔහු ඉතාම විචිත්‍ර විදියට ඒ ස්වභාවය කතා කරනවා. ඒ දේශනය පස්සේ views like බලපු අය ප්‍රමාණය කොච්චර දන්නවද? මිලියන 2කට වැඩි. ලක්ෂ 20කට වැඩි. ඒක බලපු ප්‍රමාණය. ඒ වගේ මේ අතර මම තව වැඩසටහනක් බැලුවා. ඒ වැඩසටහන ඉදිරිපත් කරන කෙනා අර තරුණිය වගේ එච්චර ලක්ෂණ නැහැ. ඔහුට තරම් වාක් ලක්ෂණක භාෂාව අසුරවන්න බෑ. ඒ වයසක කෙනෙක්. කොණ්ඩේ ටිකක් ගිහිල්ලා ටිකක් කුදු ගිහිල්ලා වගේ වයසක කෙනෙක් එක්තර දේශනයක් කරනවා. ඔහු මොකද ඒ දේශනය කරන්නේ? ඔහු ඒ දේශනය කරන්නේ චිත්‍රාංගණයට උගන්වනවා. ඒ ඔඩියන්ස් එකේ කාටත් පොර ටිකක් දීලා පේපර්ස් ටිකක් දීලා පැන්සලකුත් එක්ක විනාඩි 10කින් ඔහු උගන්වන චිත්‍ර ශිල්පයක් වෙන හැටි. ඔබටත් පුළුවන් විනාඩි 10කින් චිත්‍ර ශිල්පයක් වෙන එක බැලුවොත්. ඒ වැඩසටහන කී දෙනෙක් බලලා තියෙනවද දන්නවද? ඒ වැඩසටහන අර කලින් භාෂා 20 ගානක් කතා කරන ළමයා කරපු කතාව බලපු ප්‍රමාණය වගේ 7 ගුණයක් බලලා තියෙනවා අර කතා වර්ධනයේ. මිලියන 14කුත් ගන්න. එතකොට පින්නතුනි, ඇයි අර වෙනසට හේතුව? අර මුලින් කතා කරපු කෙනා ඉතාම විචිත්‍ර විදියට තමන්ගේ දක්ෂතා ටික සභාවම වේ තියෙනවා. හැබැයි සභාවේ කෙනාට ඉගෙන ගන්න තරම් දෙයක් නැහැ. එයා ඉතින් මෙයා හරිය දක්ෂයෙක් කියලා අප්පුඩි ගහලා යන්න පුළුවන්. නමුත් ඊට වඩා එයාගේ ජීවිතවලට එකතු වෙන දෙයක් නැහැ. හැබැයි ඉතින් බුද්ධිමත්ව බලන කෙනෙකුට මමත් ඒ වගේ භාෂා ගානක් ඉගෙන ගන්න ඕන කියලා කෙනෙකුට හැඟීමක් ඇති වෙනවා නම් ඒකත් හොඳයි. ඇමරිකාවේ පරණ ප්‍රකාශයක් තියෙනවා. If you know three languages, you are trilingual. If you know two languages, you are bilingual. If you know only one language, you are American. ඉතින් ඔබ කැමතිද ඔබේ ළමයා ඇමරිකන් කෙනෙක් වෙන්න? එහෙනම් කමන්න එක භාෂාවක් විතරක් උගන්න. මේක පරණ ප්‍රකාශයක්. පින්නතුනි භාෂා කුසලතාවය කියන්නේ ඉතාම වටිනා දෙයක්. පුළුවන් තරම් මේ කුසලතාව ඇති කරගන්න. ඉතින් මා කියන උත්සාහ කරන්නේ මෙතෙන්දී පින්නතුනි ලෝකයේ යම් කිසි විශේෂ ධාරාවකින් ඉගෙන ගත්තට පස්සේ ඒ විශේෂ ධාරාවෙන් අන්තිමට ගන්න උපාධිය මොකද්ද? නැහැ ඒ විශේෂයෙන් නමක් හැටියට කියනකොට මොකද අන්තිම ඩිග්‍රී? What is the final degree that we can file? PhD degree. Doctor of Philosophy. මොන subject එකකින් ගත්තත් Doctor of Philosophy. Philosophy කියන වචනේ තියෙනවා. එතකොට Philosophy කියන වචනේ කොහෙන්ද ආවේ? මොන භාෂාවෙන්ද ආවේ? ග්‍රීක භාෂාවෙන්. ග්‍රීසිය තමයි දාර්ශනිකයන්ගේ නිජබිම. සොක්‍රටිස් ඇතුළු ඒ පරම්පරාවෙන් පැවතෙන දාර්ශනිකයන් රැසක් බිහි වුණේ යුරෝපයේ ග්‍රීසියෙන්. එතකොට පිළිතුරේ තියෙන කියන කාරණයක් තමයි ඕනම විශේෂ ධාරාවකින් ඔබ ඉහළට ඉගෙන ගත්තට පස්සේ ඔබ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි ඔබ දාර්ශනිකයෙක් වෙන්න ඕන. එනිසා තමයි සොක්‍රටිස් කියන්නේ මිනිස්සු බුද්ධිමත් නම් ඔවුන් දාර්ශනිකයන් වෙන්න ඕන. සැබෑ දේශපාලඥයෙක් නම් ඒ දේශපාලඥයා දාර්ශනිකයෙක් වෙන්න ඕන කියලා කියනවා. ඒ වගේම පින්වතුනි ලෝකයේ සැබෑ බුද්ධිමතුන් කියන්නේ දාර්ශනිකයන්ද? වෘත්තීය වශයෙන් පුහුණුනා කියලම ලෝකයේ සම්භාවනට ලක් වෙන්නේ නැහැ. ලෝකෙන් ගුවන් ගෞරවයට පාත්‍ර වුණේ දාර්ශනිකයන්. එතකොට ලෝකයේ ප්‍රධාන වශයෙන් යුරෝපය, බටහිර සහ පෙරදිග වශයෙන් දර්ශන ගානක් බිහි වුණා. බටහිර විශ්වකෝෂයක දර්ශනීය පිළිබඳව ලිපියක් කියවති. ෆිලොසොෆි ගැන හරි, එපිස්ටිමොලොජි හරි ගැන ඔබ ලිපියක් කියවති. ඔබට ඒ ලිපියේ වැඩිපුරම කවුරු ගැනද දැනගන්න ලැබෙන්නේ? බටහිර දාර්ශනිකයන් ගැන. බටහිර දාර්ශනිකයන් ගැන තමයි කියන්නේ. නැත්නම් මේ බුදුදහම ගැන මොනවක්වත් ඒක කියන්නේ. හැබැයි පෙරදිග කෙනෙක් දර්ශනීය පිළිබඳව ලිපියක් කියවුවොත් වැඩිපුර ලියන කවුරු ගැන? වැඩිපුර ලියන්නේ පිළිතුනේ පෙරදිග ගැන. චීනය, ඉන්දියාව මේ ආදී රටවල බිහි වෙච්ච දාර්ශනිකයන් ගැන තමයි වැඩිපුර අවධානය යොමු කරන්නේ. හැබැයි අපි එච්චරම නිර්දය නැහැ. අපි බටහිර අය ගැන කියනවා. පින්නතුනි මේ කරුණ මා සඳහන් කළේ ලෝකයේ තියෙන දැනුම අතරින් වඩාත්ම වැදගත් විදියට සැලකන්නේ දර්ශනයක් පිළිබඳව. ඒ දර්ශනය හුඟ හොදේ නිකන් මතවාදයක් වුණාට විතර ඒක වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ පින්නතුනි. ඒක ලැබෙන්නේ ඒ ඉදිරිපත් කරන දර්ශනයයි. මිනිස්සුන්ගේ මනසට යහපතක් වෙන්නට ඕනේ. මිනිස්සුන්ගේ චර්යාව වෙනසක් වෙන්නට ඕනේ. ඒ විතරක් නෙවෙයි ඒ මිනිසුන්ගේ ජීවිතවල වෙනසක් වෙන්නට ඕන. ඒ මිනිසුන්ගේ මානසික දුක්ඛම් කඩලු අඩු වෙන්නට ඕන. මානසික සතුට වැඩි වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ ඉන්න මිනිස්සු සතුට සොයාගෙන ගිහිල්ලා සතුට සෙවීම සඳහා කරන්නේ සතුට නැති වෙන දේවල්. දුකෙන් නිදහස් වීම සඳහා කරන්නේ මහලු වීමෙන් නිදහස් වීම කියලා කරන්නේ. ලෙඩ වීමෙන් නිදහස් වීම කියලා කරන්නේ. මරණයටපත් වීම විනාශය කියන කරුණෙන් නිදහස් වීම කියන එක කරන්නේ. ඒ මහලු වෙන දෙයක්ම, ලෙඩ වෙන දෙයක්ම, දිරාපත් වෙන දෙයක්ම, මරණයටපත් වෙන දෙයක්ම ට්‍රැක් කර ගැනීම කියලා. පරණ පින්නතුනි ಭಾರತೀಯ කතා ප්‍රවෘත්තියක් තියෙනවා. මම දැන් පින්නතුන් කලනත් අහලා තියෙනවා. නමුත් නැවතවතාවක් අපි ඒක කියන්නම්. එක්තරා බොහොම ධනවත් කෙනෙක් ඉන්නවා. මේ ධනවත් කෙනාට භාර්යාවන් 4 දෙනෙක් ඉන්නවා. භාර්යාවන් 4 දෙනා එක එක විදිහේ ලස්සන අය. එක්කෙනෙක් හුඟක්ම ලස්සනයි. ඊළඟ කෙනා ඊට වඩා ටිකක් ලස්සනෙන් අඩුයි. ඊළඟ කෙනා ඊට වඩා ලස්සනෙන් තවත් අඩුයි. අන්තිම කෙනා හුඟක්ම ලස්සන අඩුයි. අපි වගේ. තේන්නතනි කෙසේ වෙතත් මෙහා වැඩිපුරම කාටද සැලකන්නේ? ඔබාක්ම ලස්සන කෙනාට තමයි සැලකන්නේ. එහෙම ලස්සනේ හැටියට තමයි සැලකන්නේ. සැලකලා මේ අවසාන මොහොත වෙන විට මරණාසන මොහොත වෙන විට අර භාර්යාවන් හතර දෙනාට මෙන්න කියනවා. එන්න කියලා හුඟාක්ම සැලකව භාර්යාවට කියනවා, දැන් මම පරලෝ යන්න හදන්නේ, ඔයා මාත් එක්ක එනවා යන්න කියලා. කිව්ව ගමන් කියනවා මතක් කරන්න එපා මට නැගිට බැරි. වැඩිපුරම සැලකපු කෙනා. ඊළඟ දෙවෙනියට සැලකපු කෙනාට එන්න කියනවා. එයා මොකද කියන්නේ? මම එන්නම් හැබැයි ගේට්ටුව ළඟ යනකම් විතරයි. ඈ කඩොල ළඟට යනකම් විතරයි, එනිහට නම් බෑ කියලා. ඊට පස්සේ තුන්වෙනිද සැලකපු කෙනාට එන්න කියලා කියනවා. මම මෙහෙම දැන් මරණයට පස්සේ නේ හදන්නේ, එනවද මාත් එක්ක යන්න කියලා. එයා මොකද කියන්නේ? එයා කියනවා මං සුසාන භූමිය ළඟට යනකම් විතරක් එන්නම් කියලා. එනිහට නම් බෑ කියලා. ඊළඟට අඩුවෙන්ම සැලකපු කෙනා අහන්නත් කලින් කියනවා මම එන්නම ඔයත් එක්ක යන්න කියලා. දැන් මේ හතරෙන් පින්නතුනේ මොකද්ද කියන්නේ? අපේ ජීවිතවල අපි සැලකන හතර දෙනෙක් ගැන මේ කියන්නේ. අපි ජීවිතේ වැඩිපුරම සැලකන්නේ කාටද? වැඩිපුරම ජීවිතේ කාලයක් පැය ගණනක් අපි වැය කරලා තියෙන කාටද? අපේ ශරීරයට. මේ භෞතික ශරීරයට තමයි වැඩිපුරම කාලයක් අපි කැප කරලා තියෙන්නේ. ඒ ශරීරය මැරෙන මොහොතේදී මුලින්ම අපට හමු වෙන්නේ. ඊළඟට දෙවෙනි අපි සැලකන්නේ කාටද? දෙවෙනියට වැඩිපුරම ඊඩම් කරලා තියෙන කාටද? ඔබ ඉන්න ගෙදරට ඊඩමට. අන්න ඒක වැටකඩුල්ල ළඟට යනකම් විතරයි ඔබට ඉන්නේ. ඊළඟට තුන්වෙනියට ඔබ වැඩිපුරම සැලකලා තියෙන කාටද? ඔව්, දරුවන්ට, ඥාතීන්ට. ඒ අය සුසාන භූමිය ළඟට යනකම් එනවා, ඊට පස්සේ නම් බෑ කියනවා. ඒ අය කනත් ළඟට විතරයි එන්නේ. අපි ජීවිතේ ආඩුවෙම සැලකලා තියෙන කාටද? අපේ හිතට. අන්න ඒ හිත තමයි පින්නතුනි අපිත් එක්ක සසර ගමනට එකතු වෙන්නේ. මරණයෙන් පස්සේ විතරක් නෙවෙයි පින්නතුනි. අපි ජීවත් ඉන්න කාලේ අපි සමග නිතරම ඉන්න හිත. අපි ලස්සන ඇඳුමක් ඇඳද ඒ ඇඳුම ඇඳලා බලන වෙලාව විතරයි කියලා ලස්සන තියෙන්නේ. අපේ මොන මොකක් ලස්සන නම් ඒ ලස්සන අපට දැනෙන්නේ තියෙන්නේ අපේ කණ්ණාඩි ළඟට ගියාම විතරයි. නැත්තම් කවුරු හරි කිව්වොත් ඔයා හරි ලස්සනයි කියලා, එතකොට තමයි ටිකක් හිතෙන්නේ ඇති ලස්සනයි කියලා. ගෙදර ලස්සන පේන්නේ ඔබ ගෙදර ඉන්න වෙලාව විතරයි. ඔබේ වාහනේ ලස්සන තියෙන්නේ ඔබ වාහනේ යනකොට විතරයි. ඔබේ දරුවන්ගෙන් ආශාදේ ඔබට තියෙන්නේ ඒ දරුවා දැස බලන වෙලාව, ඒ දරුවන් එකට ඉන්න වෙලාව විතරයි. නමුත් ඔබේ හිතේ ලස්සන කොහමද? ඒ හිතේ ලස්සන ඔබ අවදි වෙච්ච මොහොත පටන් නින්දට යනකම් විතරක් නෙවෙයි, නින්දෙදි පේන හීනත් ඔබේ හිතේ ලස්සනම තමයි පේන්නේ. මේ නිසා පින්නතුනි අපේ ඇත්තටම අපි අපට ආවන්තව ආදරේ නම් අපි අනිත්‍යක නොසලකා ඉන්නේ නෙමෙයි මේ කියන්නේ. අපේ හිතට සලකනවා නම් ඇත්තටම පින්නතුනි අපේ දැනට අනිත්‍යයට සලකනටත් වඩා අපි සලකනවා. ඒ නිසා පින්නතුනි මෙන්න මෙවැනි සත්‍යයක් මත බුදුදහමෙන් අපට අනුශාසනා කරන්නේ අපට වටිනාම දේ අපේ හිතට සලකන විදිය. අන්න ඒ හිතට සලකන විදිය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දහම් පාඩේකින් අපට සඳහන් වන්නේ. පින්නතින අපි බුද්ධිමත් වුණොත් ඒ ධර්ම දේශනා පොතපතින් දේශනාවලින් අපට හුම් කන් දීලා ඒ ධර්ම දිනු කරගන්න පුළුවන්. අන්න ඒ ධර්ම ලබා ගැනීමේදී පින්නතුනි අපට ආරම්භයේදීම අපේ ළඟ තියෙන ලක්ෂණයක් තියෙනවා. මුලින්ම තියෙන ලක්ෂණය මොකද්ද? ඔව්, මෛත්‍රියේ ඇත්තෙන් අපි ප්‍රායෝගිකව කරන්න යනකොට තමයි ඒක තියෙන්නේ. වඩන්නත් කලින් මුලින්ම අපේ ළඟ තියෙන ලක්ෂණය මොකද්ද? ඔව්, බොහොම හොඳයි. අහම් කන්දේම සුවච බව කියන එක ඇක්ටිව් ලිස්නින්. මේක තමයි පින්නතුනි පළවෙනි ලක්ෂණය. මේ ලක්ෂණයට එන එක ලේසි නෑ පින්නතුනි. මේකට ලොකු අනතිමානී ගුණයක් තියෙන්න ඕන. නැත්නම් මෙතෙන් දෙන්න බෑ බොහෝ දෙනෙකුට. ඔබ මෙතන ධර්මය ඇසීමෙන් ඔබේ ලොකු ගුණයක් තේනවා. ඔබේ ළඟ සුවච බව, ඒ සත්‍යය සමන් දීමට ඔබ කැමති නිර්හංකාර කෙනෙක්. ඔබ ඒකයි මේ බණහන්නේ. මෙන්න මෙතනින් පින්නතුනේ දොරටුවේ ඇරුණොතින් තමයි අනිත් එක ඔක්කොම ඇරෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබ ඊටාම ආදරය කරන කෙනෙක් ඉන්නවනම් ඔබට දුක පිළිබඳව හා දුකෙන් නිදහස් වීම ගැන සුළුවෙන් හරි අවබෝධයක් ලැබුණොතින් ඒ ඔබ ඊටාම ආදරය කරන ඔබ ළඟින් මැසුරු කරන කෙනාට මේ දුකෙන් නිදහස් වීමේ මාවත කියන්නේ කියලා. හැබැයි එතෙන් දෙක ලක්ෂණයක් කියනවා. ඒක නා ඔබට අහුම්කම් දෙනව නම් නැත්තම් කරන්න බෑ. මේක කවුන්සලින් වගේ. කවුන්සලින් දෙන්න පුළුවන් තමයි තියෙන්නේ ක්ලයන්ට් කැමති නම්. නැත්නම් බලෙන් කවුන්සලින් දෙන්න බෑ. අපි ගෙදරදී නම් ඉතින් අම්මල තාත්තල දරුවන්ට ඉතින් බලෙන්ම කවුන්සලින් දෙනව නේද? ඉතින් ගෙදර යන්න බැරි නිසා ඒ ළමයා අහගෙන ඉන්නවා. කොහොම හරි ළමයි තුත්හොඳක් දෙනවා හැබැයි. ඒ වහල හරි. පින්නතුනි නමුත් මේ ධර්මයේ කියන එක එහෙම දෙන්න බෑ පින්නතුනි. මේක මුලින් Taman කැමැත්තෙන් අහන කෙනාට තමයි මේ ධර්ම දෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ නිසා ආරම්භයේදීම මේ ලක්ෂණ අපේ ළඟ තියෙන්න ඕන. ඒ වගේම පින්නතුනි මෙතෙන් තියෙනවන තවත් ලක්ෂණයක් තමයි ළඟට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න ගිහිල්ලා ආරම්භයේදීම දේශනා කරනවා වැදගත් කාරණයක්. ඒතු විඤ්ඤෝ පුරිසෝ අකටෝ අමායාවේ න වන්ත ජාතෝ කියලා. මාවිත ධර්මය අහන්න එන්න, මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න, කොයි වගේ අයකද බුදුහාමුදුරුවෝ ධර්ම ශ්‍රවණය කරන්න ඇරයුම් කරන්නේ? විඤ්ඤෝ පුරිසෝ, ඒ තැනැත්තා නුවණැති කෙනෙක් වෙන්නට ඕන. මේ කියන දේ අහනකොට නුවණින් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. ඒ වගේම අසටෝ, ඒක නැත්තා කපටි නොවන කෙනෙක් වෙන්නට ඕන. කපටි කෙනෙකුට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. අමායාවි, ඒක නා මායාකාරී කෙනෙක්, බොරුවට රඟපාන කෙනෙක් නොවන්නට ඕන. ඒ වගේම නවන්ත ජාතෝ, ඒක නැත්තාගේ ළඟ විශේෂයෙන් තියෙන ලක්ෂණයක් තියෙනවා, අවංක බව කියන එක. ඉතින් මෙන්න මේ ලක්ෂණ තිබුණොත් තමයි ඊළඟට ධර්මයේ තුලට ඇතුළු වෙන්න පුළුවන්කම තියෙන්නේ. මෙතෙන්දි පින්නතුනේ තියෙන වැදගත්ම ලක්ෂණයක් තමයි බුද්ධිමත් බව කියන එක. නොනැති වෙන්න ඕන. පින්නතුනේ අපේ සඳහන් කරන හැම කාරණේකින්ම අපි හැම පොයෙම ඔබට මෙවැනි ධර්ම සාකච්ඡා ධර්ම දේශනා පැවැත්වෙනවා. ඊට සමගාමීව ඔබට මේ වගේ අපි හෑන්ඩ් අවුට් එකක් දෙනවා. ඒ හැම දෙයකින්ම අපි උත්සාහ කරන්නේ ඔබට ධර්මයේ දැස බලන්න බුද්ධිය ලබා දෙන්න. අන්නේ එතෙන්දී ඔබත් බුද්ධිමත් වෙන්නට ඕන. මේ කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. එහෙම නැතුනොත් ඔබ හැම තැනම හැම දෙනාම කියන දේ කවුරු බණක් කිව්වත් හරි ෂෝබ් බණක් කියලා කියන්නේ. අපේ පින්තුනි ඉතින් හරිම හොඳ ශ්‍රද්ධාවන්තයි. කවුරු බණක් කිව්වත් කවුවත් විවේචනය කරන්නේ නැහැ. ඒක ඉතින් හොඳ ලක්ෂණයක්. නමුත් පින්තුනි අපි එක දෙයක් කියනු ගන්නට ඕන. වඩාත්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට සමීප අනුශාසනා කරන්නේ කවුද කියන එක තේරුම් ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඇයි ඒකට හේතුව? අපිට පින්තුනි වටිනාම දේ කාලේ. අපිට පුද්දලයන් සංචාරවල විනිශ්චය කර කර යන්න බෑ. අපිට නිතරුනේ කාලය නාස්ති කරන්න බෑ. අපිට වටිනා කාලයක් නේ තියෙන්නේ. ඒ නිසා ඒ කාලය තුල ලැබෙන්නට ඕන වටිනාම දේ අපිට ලැබෙන්නට ඕන. එහෙම වුණොත් තමයි අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආන ධර්මයේ තුලින් අපට ලැබෙන්න ඕන කාරණේ තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නට ඕන. යහපත් දැක්ම ඇති වෙන්නට ඕන. එහෙම නැත්නම් අපි එක එක දේවල් වලට නැවටෙනවා. එක තැනක කෙනෙක් ඉලක්කනට දේශනා කරනකොට වෙනත් කෙනෙක් විවේචනය කරගෙන අපි හිතන එතන හොඳයි කියලා පැත්තට දුවනවා. තව කෙනෙක් කියනවා නම් අන්නතන ලස්සන රූප පේනවා, බෝධිය මේ වගේ රූප පේනවා කියලා ඒ පැත්තට දුවනවා. තව තැනක චෛත්‍ය රැස්වෙනවා කිව්වොත් ඒ පැත්තට දුවනවා. තව තැනක බුදු පිළිම රැස්වෙනවා කිව්වොත් ඒ පැත්තට දුවනවා. අන්තිමට පින්නතුනේ අපට ලැබෙච්ච දෙයක් නැහැ. එනිසා පින්නතුනි බුදුදහමෙන් කියන්නේ වගේ සරල දෙයක් නෙවෙයි පින්නතුනි. බුදුහාඳුරගේ ශ්‍රාවකයන් විදිහට හත්ති ගාම උග්ග කියලා ගෘහපතිය ගැන සඳහන් වෙනවා. ඔහු ආධ්‍යාත්මික වශයෙන් දියුණුවට පත් වෙච්ච කෙනෙක්. ඔහු දෙවිවරුන් සමග නිතර සම්බන්ධතා තිබිච්ච කෙනෙක්. ඔහු සමහර වෙලාවට දෙවිවරු ඔහු ළඟට ඇවිල්ලා කතා බහ කරලා කියනවා, උග්ග ගෘහපතිය ඔබ මේ රකින්නේ වටිනා ධර්මයක්, ඔබ වටිනා ශාසනයක ප්‍රයෝජන ගන්න කෙනෙක් කියලා සඳහන් කරනවා කියලා. එතකොට මෙයා සඳහන් කරනවා බුදුහාඳුරන්ගේ එක්තරා ප්‍රකාශයකට පිළිතුරු වශයෙන්, මේ විදිහට දෙවිවරු ඇවිල්ලා මාත් එක්ක කතා කළා කියලා මට කිසිම වෙනසක් නැහැ කියලා. දැන් අපේ සාමාන්‍ය ශ්‍රාවකයෙකුට නම් දෙවියෙක් කතා කරන්න ඕනේ නැහැ. දේවතා එළියක් පෙනුණා වැඩ පටන් ගන්නව නේද? ඈ බෝඩ් එකක් ගහලා ඈ ශාස්ත්‍ර කියනු ලැබෙයි කියලා. පින්නතුනි මෙයා කියනවා දෙවිවරු කතා කරා කියලා මගේ වෙනසක් නැහැ. ඒකට මම කියනවා ඔබ කිව්වත් නොකිව්වත් මම මේ පිළිපදින්නේ, මං අනුගමනය කරන්නේ ස්වාහාතෝ ධර්මයක් කියලා මම දන්නවා. ඒ දැනගෙනයි මම මේක පිළිපදින්නේ කියලා ඔහු දෙවිවරුන්ට කියනවා කියලා. පින්නතුනි බුදුහාඳුරගේ ශ්‍රාවකයන් මේ ස්වාමි මහත්ය කෙනෙක් නෙවෙයි, මේ ගිහි කෙනෙක්. හැබැයි අනාගන් වෙල හිටිය කෙනෙක්. ඒ නිසා පින්නතුනි බුදු සමයෙන් නිකන් මේ සරල දෙයක් දෙන දෙයක් නෙවෙයි. අපට ලැබෙන දෙයින් පින්නතුනි අපට මේ මානසික දුක් පීඩා නැතිවන දර්ශනයක් වෙන්න ඕනේ. ඒ වගේම ඒ ලැබෙන දර්ශනයෙන් අපි වෙනත් කෙනෙක් මත යැපෙන්නේ නැති, අපටම ස්වාධීනව අපේ එන දුක් කරදර කම්පටලු අභියස අපට ස්වාධීනව නැගී සිටින පුළුවන් දර්ශනයක් වෙන්න ඕන. ඒකෙන් ප්‍රකාශන දර්ශනය. අන්න එහෙමනොත් තමයි ඒක නියම සැබෑ දර්ශනයක්, සැබෑ ආගමක් බවට පත් වෙන්නේ. එනිසා මෙන්න මේ සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම ලැබුණු ප්‍රමාණයට පින්නතුන අපේ ජීවිතය ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්නේ. අන්නේ යන ගමනේදී බුදුහාඳුන් සනා කරනවා සම්මා දිට්ඨිය ඇති වෙන්න කරුණු දෙකක් ඕන කියලා. පළවෙනි කාරණය තමයි චතුරාර්ය සත්‍ය සම්බන්ධ වුණු පටිච්චසමුප්පාදයේ පදනම් වෙච්ච දුකේ ඇතිවීම හා නැතිවීම පිළිබඳව සඳහන් වන අනුශාසනාවක් ප්‍රකාශ වන්නට ඕන. අන්නේ මේ දේශනය නුවණින් අහන්නට ඕන. ඒ අහන දේශනය නුවණින් මෙනෙහි කරන්නට ඕන. අහන වෙලාවේදී හොඳට අවධානයෙන් අහන්නට ඕන බුද්ධිමත්ව. ඇහුවට විතරක්ම දේක හොඳට මතක තියාගෙන නුවණින් මෙනෙහි කරන්නට ඕන. අන්නේ ඇසීම තුලින් ලැබෙන නුවණට කියනවා සුතමය ඥානය කියලා. මොන ඥානයද? සුතමේ ඥානය කියලා. ඒ වගේම අර සිහි කිරීමෙන් ලැබෙන යෝනිසෝ මනසිකාරයේ කිරීමෙන් ලැබෙන ඥානයට කියනවා චින්තාමය ඥානය කියලා. මෙන්න මේ දෙක සපනුනකින් තමයි වඩ වඩාත්ම භාවනාවෙන් ඉදිරියට ගිහිල්ලා භාවනාමය ඥානය, භාවනාමය ප්‍රඥාව සාර්ථක වෙන්නේ. එනිසා මෙන්න මේ පියවර ටික අපට ඉදිරියට යන්න අවශ්‍ය වෙනවා ධර්ම මාර්ගයේ ගමන් කරන හැටියට. ඒ වගේම පිනතුනේ තවත් කාරණයක් තමයි ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන්ම අවසානයට යනකම්ම සියලුම ශ්‍රාවකයන් තුල සාමාන්‍ය ගිහි අය තුල විතරක් නෙවෙයි, ස්වාමින් වහන්සේලා තුල විතරක් නෙවෙයි, සෝවාන් වෙච්ච කෙනා තුල විතරක් නෙවෙයි, සකදාගාමී කෙනෙක් වෙච්ච අය කෙරෙහි විතරක් නෙවෙයි, රහත් භාවයට පත් වෙච්ච කෙනාත් මේව දිගට වඩන්න ඕන කියලා තියෙනවා. මොනවද ඒ කාරණා හතර? අපි නිතරම සාකච්ඡා කරන හතර මේක ඉතාම වැදගත්. මේ හතරෙන් නිතිපතාම දිනපතාම හැම මොහොතෙම අපි උපකාරය ලබන්නට ඕන. මොකද උපකාරය? මොනවද උපකාරය? කල්‍යාණ මිත්‍රාස්ත්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා. සමහර කෙනෙක් කියනවා අපි මුගන් ධර්මයේ දන්නවා, ඉතින් අපි පන්සලට යන්න ඕනේ නැහැ කියලා සමහර අය කියනවා. අපි ගෙදරින් නම් ධර්මයේ වඩනවා කියලා කියනවා. කමක් නැහැ පිනතුනේ, ඒත් හොඳයි ගෙදරින් නම් වඩනවා නම්. හැබැයි පිනතුනේ රහතන් වහන්සේලවත් ඒ වගේ ප්‍රකාශයක් කළා නැහැ. රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරලා තියෙනවා. රහතන් වහන්සේලා දුර ගමන් ගෙවාගෙන ගිහිල්ලා අනිත් රහතන් වහන්සේලා සමග විතරක් නෙවෙයි සමහර ගිහියේ මාර්ගවලාභය සමග සාකච්ඡා කරලා තියෙනවා. යම්කිසි කෙනෙක් අර වගේ ප්‍රකාශයක් කරනවා නම් කිරීමෙන් අපිට පේනවා ඇත්තටම එයා ධම්මගේ ඉන්න කෙනෙක්ද කියලා අපිට හිතන්න වෙනවා. රහතන් වහන්සේලා පවා පිනතුනේ මේ කර්ම තරගය කියලා තියෙනවා. ඇයි රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරන්නේ? කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි රහත් වීම සඳහා ආසවක් ඥානෙ ලැබුව කෙනෙක් වුණත් තවත් ධර්මයේ දැනුවත් වීම අවශ්‍ය වෙනවා වෙනත් අයට ඒ ධර්ම කියන්න. මිහිඳු මහරහතන් වහන්සේ භාෂා ඉගෙන ගත්තේ ත්‍රිපිටකය අටුවා පරිශීලනය කරේ කටපාඩම් කළේ රහත් වුණාට පස්සේ. ලංකාවට එන්න කලින් මුළු ත්‍රිපිටකයම අටුවා සහිතව කටපාඩම් කළා. ලංකාවේ එකල තිබෙන භාෂාවත් ඉගෙනගෙන තමයි ලංකාවට ආවේ රහත් වුණාට පස්සේ. සමහර සාමාන්‍ය විදියට රහත් වෙන සමහර ස්වාමීන් වහන්සේලා රහත් වුණාට පස්සේ තව ගුණධම් තව හැකියා වැඩි කර ගන්නවා. අභිඥා ලබා ගන්නවා. ඉරිදි බල ලබා ගන්නවා. ඇයි එහෙම කරන්නේ? ඒ කරන්නේ ලෝකෙට තවත් පිහිට වෙන්න. ඒ ශක්තියનો ઉપયોગය කරගෙන ඊට වඩා ප්‍රමාණිකින් ලෝකෙට යහපත කරන්නයි ඒ විදිහට කටයුතු කරන්නේ. ඒ නිසා පින්නතුනේ දහම් මඟ තුල මේ කර්ම හතර හැකිතාක් දුරට තමන්ගේ ජීවිතේ වැඩෙන්නට ඕන. අනිත් දේ තමයි උන්වහන්සේලා ධර්ම සාකච්ඡා කරන්නේ උන්වහන්සේලාට විතරක් නෙවෙයි ඒ වා තම ස්වාමීන් වහන්සේලා අහගෙන ඉන්නවා. ඒ අනිත් ස්වාමීන් වහන්සේලාට ප්‍රයෝජනෙට වෙන්නයි එහෙම කරන්නේ. මිනිස්යන් අතර විතරක් නෙවෙයි ඒ බණහන්න සමහර දෙවිවරු බ්‍රහ්මයෝ එනවා. ඒ හැම දෙනාටම උපකාර පිණිසයි ඒ විදිහට ධර්ම සාකච්ඡා කරන්නේ. එනිසා පින්තුනි මෙන්න මේ වගේ ටිකෙන් ටික අපේ ධර්ම ශ්‍රවණය කරනකොට අපට ටිකෙන් ටික ලෝකයේ පිළිබඳව බලන්න අලුත් දොරටු අලුත් ඇසක් පහළ වෙනවා. දැනට වඩා ඉතාම විනිවිද ගිය මනසකින් නිර්වෝල් මනසකින් ප්‍රඥා ලෝකයෙන් අපේ ලෝකයේ දෙස බලන හුරු වෙනවා. අන්න ඒ ධර්මයේ අහනකොට පින්තුනි අඳුරේ හිටිය අපට ටික ටික ආලෝකය පහළ වෙනවා. එයින් අපට පහළ වෙන මුල්ම ආලෝකය මොකද්ද? ඔව් සම්මාදිටියේ මුල්ම අවස්ථාව මොකද්ද? ඔව් කම්මස්සකතා සම්මාදිටිය අපට පේනවා. සාමාන්‍ය ලෝක කෙනෙක් කොච්චර ඉගෙන කියාගත්තත් එයාට තේන්නේ මේ අවුරුදු 50කට ජීවිතේ විතරයි. මං ගොඩක් මහන්සි වුණා මං ඉගෙන ගත්තා. ඒ ඉගෙනගත්තු දෙයින් මම වියදම් කළා මහන්සි වුණා මගේ දරුවෝ ටිකක් ඉගෙනනවා. මම මේ ලස්සන ගියක් හැදුව මම මහන්සි වෙලා. මේක තමයි මේ ලෞකික අධ්‍යාපනයේ ඉගෙනගම ගිහිව කෙනෙකුට උනත් පේන්නේ දැනෙන්නේ. නමුත් වෙනතුනි සද්ධර්මයේ තුලින් මෙන්න මේ අවබෝධය ලැබුව කෙනාට මොකද ඇති වෙන්නේ? එයා මේ තත්ත්වයේ ලැබිට ගමන් මෙයා තමන්ගේ ජීවිතයේ දෙස තමන්ට ලැබිට දේවල් ටික බලනවා. තමන්ගේ රූපය ගැන මුලින්ම බලනවා. මේ ලෝකයේ ඇස් නොපෙනෙන අය ඉන්නවා. කන් දෙක නොඇසෙන අය ඉන්නවා. උපතින්ම ආබාධිත අය ඉන්නවා. බොහොම දුෂ්කර ප්‍රදේශවල යුද වාතාවරණ තියෙන දිනිඳු රෝග තියෙන ප්‍රදේශවල ඉපදිච්ච අය ඉන්නවා. ඒ අතුරින් මං කොච්චර වාසනාවන්ත කෙනෙක්ද? මට මෙම්වා දේවල් ලැබිලා තියෙනවා නේද කියලා යම්වා සතුට වෙනවා. ඒ විතරක් නෙවෙයි පේනවා මේ ලෝකේ සමහර අයම්වා කුගත්තා ඉන්නවා. බොහොම රාජ්‍ය නායකයෝ ඉන්නවා. ඒ අයටවත් නොලැබෙච්ච සද්ධර්ම වරප්‍රසාදයක් ලෝකේ ගැන බලන්න පුළුවන් මේ වටිනා දර්ශනය අහන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. මං කොයිතරම් පුණ්‍යවන්ත කෙනෙක්ද කියලා හොර හිතෙනවා. ඒ වගේම ඔහු දකිනවා ඔහුට මේ සම්පත්තික නිකන් නෙවෙයි. මේ ආසභාවේ හුඟක් මහන්සිුණා විතරක් නෙවෙයි. ඒ වගේම මහන්සි වෙන අය ලෝකේ තවත් ඉන්නවා. ඒයට මේ තත්ත්වයට එන්න පුළුවන් කමක් ලැබෙලා නැහැ. ඇතැම් විට අපි පාණම් කරපු තරම් අපේ යාළුව පාණම් කළා සමහර අය. නමුත් අපි සමත් වෙච්ච විභාග පුළුවන් ද පාස් වෙන්න? පාස් වෙන්න පුළුවන් මොනද එයට? එයාටම පාස් වෙන්න පුළුවන් වුණේ නැහැ. සමහර රටකට යන අපි උත්සාහ කළා අපේව සාර්ථක වුණා. ඇතැම් විට අපිට වඩා ඉගෙන ගත්තු අය අපිට වඩා මහන්සි ගත්තු අය එයාට ඒකක් යන දෙන්න බැරි වුණා. ඒ වගේ විවිධ තත්ත්වයන් ගැන බලලා Taman තේරුම් ගන්නවා ලෝකයේ අනිත් පැත්තේ ලබා ගන්න බැරි වෙච්ච හුඟක්දී උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට සහ තමන්ගේ අතීත කර්ම ශක්තියේ ඥානසන්ත විදියට තමන් ජීවිතේ හුඟක් දේවල් ලබා ගත්ත කියලා තමන්ට පේන ගන්නවා. එහෙම පේන්න පේන්න යාට මොකක්ද ඇති වෙන ප්‍රධාන දෙයක් ගැන යාට හිතෙනවා. ඒ තමයි යාගේ මනස ගැන යාට හිතෙනවා. එයා මෙයා සම්භාව විපදින කලින් ගියා සම්භාවය ඇතුළු මේ සංසාරේ දියා මනස හුඟක් දිනු කළාපු කෙනෙක්. ඒ නිසා තමයි යාට මේ පහසු කණ්ඩක ලැබුණේ. අපේ හිත අපි මෙයා සම්භාවය පිළිසඳ ගන්න කලින් ගියා සම්භාවයේ අපේ ආත්මභාවයෙන් වෙනකොට චුත වෙනකොට ඒ අවස්ථාවේ අපේ හිත අපිරිසුදු වෙලා තිබුණා නම් හිත ලෝභ ද්වේෂ මෝහ මිශ්‍රිතව අකුසලයට මරව තිබුණා නම් අපි මනුස්ස ලෝකයේ වදුණත් අපි වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්ය වෙච්ච අම්ම කෙනෙක්ගේ කුසේ අපි පිළිසන ගත්තා අපි උපතින් මාන්ද වෙන්න තිබුණා උපතින්ම බිහිර වෙන්න තිබුණා උපතින්ම අංග විකල වෙන්න තිබුණා මේ සියලුම දේවල් වලින් වැළකීලා තමන් මේ වගේ ලෝකයකට නැගෙන ආවේ තමන් සසරේදී සලකපු රැක බලාගත්තු තමන්ගේ සිත විසින් නේද කියලා තමන්ට තමන්ගේ සිත ගැන ලොකු ගෞරවයක් කෘතඥතාවයක් ඇති වෙනවා. ඒ හිත මම තව තවත් දිනු කරගන්න ඕන කියන හැඟීමක් ඔහුට ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ට මේ ජීවිතේ ළමා දීපු තමන්ගේ අම්ම තාත්ත දෙන්නගෙන මෙවැනි කාලයක බුද්ධෝත්පාද කාලයක මනස් ලෝකයේ උපත ලබා දෙන තමන්ට උදව් කරපු තමන්ගේ අම්ම තාත්ත දෙන්නගෙන උපතේදීත්‍යයන් දක්වන මෙන්න මේත් එක්කම යතනස්සා පින්නතුනි බලනවා මේ ලෝකයේ වශයෙන් ලබා ගන්න පුළුවන් ඉහළ මාධ්‍යාපන උලවන ලෝක සම්මත විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දරුවන් හැදෙන මෞදේමෝපියන් විසින් දරුවන්ට දෙන්න ඕන හොඳම අධ්‍යාපනය වටිනාම දේ සිප්පන් සික්ඛාපෙන්ති දරුවන්ට ධර්මයේ පැත්තෙන් දෙන්න තොර අනිත් පැත්තෙන් සමාජ සම්මත විදියට දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕන එනිසා තමයි ලාංකික සමාජයේ කියන්නේ දෙගුරුන් විසින් තම දරුවන්ට දෙන නොමද දනනම් වියතුන් සභා නැද ඉන්ට ඉදිරිව සිල්ප දෙනවයි කියලා. වියතුන් සභා මැද ඉන්ට ඉදිරිව සිල්ප දෙනවයි. වියත් සභාවන් මැද ඉදිරියෙන් ඉන්න පුළුවන් ඉදිරියේ ශක්තිමත් අධ්‍යාපනයක් දෙමාපියන් විසින් දෙන්නට ඕන. ඒ නිසා තමයි දිනතුනේ ශ්‍රී ලංකාව කුඩා රටක් වුණත් අපේ අම්මල තාත්තලා අපට හුඟක් උනන්දු කළ අධ්‍යාපනය ලබා දෙනවානේ. ඔය දැන් ඉස්සර කතාවක් තියෙනවා දැන් අධ්‍යාපන සංකල්ප වෙන කරනකොට යාපනයේ ශ්‍රී ලංකාවේ යාපනයේ ළමේ පැල්පතක ළමෙක් හිටියා ළමයා උකුලේ තියන් නලවනකොට කියනවලු අම්මලා මේ ඉන්නේ වෛද්‍යවරයෙක් කියලා. ඒ දරුව පැල්පතක හිටියා අම්මලාගේ සීනිය දරුව වෛද්‍යවරයෙක් කරන්නේ ඉංජිනේරුවෙක් කරන්නේ. ඔබ පාසල් තියෙන දවසක යාපනයටම ගියොත් උදේ දවසට ඔබ දකි ඉතාම දුප්පත් ගෙදරකින් ළමෙක් එළියට ආවත් එන්නේ රජ කුමාරෙක් වගේ අඳලේ වගේ ටයි එක දාලා හරිම ලස්සනයි ළමයා ඉස්කෝලේ යනකොට යන හරි ආසයි ඉගෙන ගන්න. ඊටාම දුෂ්කර පරිසරයක හිටියත් පහසුකම් අඩු වුණත් අධ්‍යාපනයේ ඉහළට යොමු කරන්න යාම වාස් කැමති. අනිත් ප්‍රදේශවලත් එහෙම තමයි. නමුත් ඒ ප්‍රදේශයේ විශේෂත්වයක් තියෙනවා. කෙසේ වෙතත් පින්නතුනේ අධ්‍යාපනයේ ඊටාම වැදගත් එකකටකින් විෂය ධාරා විතරක් නෙවෙයි භාෂාව උගන්වන්නට ඕන. සමහර අය බයයි සිංහල ඉගෙනුවොත් ඉංග්‍රීසි බැරි වෙයි කියලා. එහෙම සමහර අය හිතනවා පින්නතුනේ එහෙම එකක් නැහැ. භාෂා කිහිපයක් වුණත් අවුරුදු 12ට කලින් පින්නතුනේ භාෂා කිහිපයක් වුණත් ඉගෙනුවොත් දරුවෙකුට නේටිව් ස්පීකර් කෙනෙක් වගේ කතා කරන්න පුළුවන් කියලා කියනවා. ඒ ධාරිතාව ළමා මනසට තියෙනවා පස්සේ කාලුණත් යම්සු ප්‍රමාණයකින් භාෂා ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න දරුවෝ ගැන විතරක් නෙවෙයි තමන් ගැන ඒ විතරක් නෙවෙයි verbal languages විතරක් නෙවෙයි sign language එකක් පුළුවන් නම් ඉගෙන ගන්න එකක් ලොකු වාසියක්. කෙසේ වෙතත් පින්නතුනේ අධ්‍යාපනයේ සමාජ සම්මත විදියට අපි ඉහළම අධ්‍යාපනය ලබන උත්සාහ කරනවා. විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන්ට මේ හැකියාව තියෙනවා. දැන් මෙහි ඉපදෙච්ච සමහර ළමයි කුඩාම කාලේ ටිකක් දක්ෂයිනේ. දැන් මෙහි ළමයේ ඉපදෙච්ච ළමේ අවුරුද්දක් යනකොට මේකේ වාඩි වෙලා හැන්දෙන් ගැරපේ කන්න පුළුවන් නේ. අපේ ළමයිට කොහොමද? කවන්න ඕනනේ නේ. අවුරුදු 4-5 දී කවන්න. ඇතමිට සමහර අය කියන අපේ ළමයි හරි මෝඩයි බලන්න මෙහි ළමයා කොච්චර හොඳට බුද්ධිමත්ද කියලා. හැබැයි පින්නතුනේ කලබල වෙන්නේ නැපා. අවුරුදු 18 යනකොට බලන්න. අවුරුදු 18 20 යනකොට කවුද දැක්ක? අපේ ළමයිද මෙහෙ ඇද? අපේ ළමයි දැක්කයි. මුලින් හුඟක් දක්සුනා කියලා පින්නතුනේ එහෙනම් හුඟක්ම දක්ස වෙන්න ඕන වහුපැටියෝ. වහුපැටියා හරක් පැටියා ඉපදිච්ච ගමම නැකිදිනවා. ඉපදිච්ච ගමම නැකිදලා අම්මගේ තනින් කිරිත් බොනවා. එහෙනම් අපට වඩා බුද්ධිමත් වෙනවා වහුපැටියෝ. එහෙම පින්නතුනේ ඉක්මනටම හැකියාව ටිකක් දිනු නැහැ කියලා එහෙමම සාර්ථක වෙන්නේ නැහැ. ඒ මුල් කාලේ රැකබලා ගැනීමට කරන කැපවීම සහ මඟ පෙන්වීම නිසා පින්නතුනේ ළමයි 10 දිනක් ගණන් අරන් බලන්න. අම්මා තාත්තා මෙහෙ ඉපදෙච්ච අම්මා තාත්තගේ මෙහෙම ඉපදෙච්ච ළමයි 10 දෙනෙකුත් ලංකාවේ ඉපදෙච්ච අම්මල තාත්තලා 10 දෙනෙක්ගේ ළමයි 10 දෙනෙකුත් අරන් බලන්න අවුරුදු 20 යද්දී කවුද දක්ෂ කියලා. අපේ ළමයි 10 දෙනාගෙන් 10 දෙනාම දක්ෂයි. මෙහෙ 10 දෙනාටම වඩා. ඒකට හේතු ගානක් තියෙනවා. එකක් තමයි අපි අධ්‍යාපනය ගැන ලොකු කැපවීමක් කරනවා. අනිත් දෙය අපේ අම්මල තාත්තා අපේ පිටුපස්සෙන් ඉඳලා නිතරම උනන්දු කරනවා. ළමයින්ට බැනලා ගහලා හරි ඒක යොමු කරනවා. ඒ නිසා එහෙම කරපු කමනද ළමයි සාර්ථක වෙනවා. මෙහෙයට එහෙම එකක් නෑ. අම්මල තාත්තා ළමයි ගැන හරියට බලන්නේ ළමයි කුඩා කාලේ නිදහසේ කැමති දේවල් කරනවා. ඒ නිසා ලංකාවේ මේක සාර්ථක වෙන්නේ මෙන්න මේ මඟ පෙන්වීම මත. එනිසා පින්තුනේ අධ්‍යාපනයේ පුළුවන් තරම් සාර්ථක වෙන්නට ඕන. එනිසා තමයි ශ්‍රී ලංකාවෙන් ආපු හුඟ දෙනෙක් වුණා දක්ෂයෝ තරක් නෙවෙයි. අපේ ශ්‍රී ලාංකිකයෙක් තමයි ලෝකෙ ඉහළම විද්‍යාඥය දැන් නේද? ඉහළම රාජ්‍ය සම්මාන, ස්වර්ණ සම්මාන ගත්තා, රන් සම්මාන ගත්තා. එනිසා පින්තුනේ අපේ වෙනි සත්‍යයන් වලටම අපි යන්නට ඕන. අපට යන්න පුළුවන්. ඒ හැකියාව අපට තියෙනවා. හැබැයි පින්තුනේට නොදෙමෙන විදියට අපට යන්න ඕන පැත්තක් තියෙනවා. ඒ තමයි මේ ධර්මයේ පැත්තෙනොත් අපි යන්නට ඕන. අපි පින්නතින ආධ්‍යාපනයේ පැත්තට යොමු කරන කැපවීමෙන් ඒකට 100ක් කැප වෙනවා නම් 100ක් නෙවෙයි අඩු ගානේ ඒ ප්‍රමාණයෙන් 10%ක් හරි අපි ධර්මයේ ළඟදී පින්නතින අවධානයේ කැපවීම කරන්න ඕන. මොකද පින්නතින දරුවේ කොච්චර අධ්‍යාපනය දිනුනත් අන්තිම කාලේ බරමිට බලන්න පින්නතුනි ඉහළම රැකියාවක් කළා ඒ කෙනාගේ දරුවන්ට හුඟා උගන්නලා හොඳ ලොකු ගේක හොඳ ප්‍රසිද්ධ සිටිහෙක හිටිය කෙනෙක් බලන්න අන්තිම කාලේ වන විට අර අපි මුලින් සඳහන් කරපු කතාව වගේ ඒ කෙනාගේ ජීවිතය බලන්න ඉතුරු වෙච්ච දේවල් තියෙනවා. එයාට මොනවද සතුටු වෙන දේවල් තියෙන්නේ? දරුවට එක ගැන සතුටු වෙන්න පුළුවන් හුඟක් ඉගෙනනවා කියලා. ඒ දරුවට අන්තිම කාලේට යාගෙන නෙවෙයි ඉන්නේ. යාර තමගේ ශරීරේ බොහොම ලස්සන ශරීරයක් තිබුණා කියලා සතුට වෙන්න පුළුවන්. නමුත් අන්තිම කාලේ වන විට අර ශරීරෙ තින්ච ලස්සන මොකුත් නෑ දැන්. ඒ වගේම ලස්සන ගේකියා හිතේ වෙන්න පුළුවන්. නමුත් ඒ ගේ අත්හැරලා යනකොට යා ඊට වඩා ඉහළ තැනකට යන්නට පුළුවන් ආධ්‍යාත්මික ශක්තියක් ඒ ගෙදර තුල ඉඳගෙන යා ගොඩනගාගෙන නෑ. අපේ ගෙදර ලස්සන වෙන්නේ දිනුතුනේ අපි ලස්සන ගේක වටිනා සිටියක හිටියට විතරක් නෙවෙයි. ඒ තමන් ඉන්න ගෙදර ඉන්න කාලේ ඒ ගෙදර වටිනාකම වැඩි වෙන්න නම් පින්නතුනේ ඒ ගෙදර ඉඳගෙන තමන් ඉතාම කැමති ඥාති මිත්‍රාදෙන් එක්ක පින්කම් කරන්නට ඕන. දන් දෙන්න ඕන. සීල රකින්න ඕන. ඒ ගෙදර ඉඳලා පුළුවන් තරම් භාවනා කරන්නට ඕන. තමන් වහක් මහන්සිය හදපු ගෙදර තමන්ට අහිමි වෙන කලින් ඊට වඩා ඉහළ ගේකට ආධ්‍යාත්මික පදනම අත්තිවාරම අපි දාගන්නට ඕන. එහෙම වුණොතින් තමයි අපි ඉන්න ගෙදරෙන් අපි ප්‍රයෝජන ගන්නා වෙන්නේ. ඒ වගේම පින්නතින අපි මේ පරිහරණය කරන ශරීරය මේ ශරීරයේ ලක්ෂණ නිරෝගී බව ශරීර ශක්තිය හැමදාම තියෙන්නේ. ඒ නිසා මේ ශරීරයෙන් පින්නතින පුළුවන් තරම් තමන්ගේ දෑතින් අනිත්යට උදව් කරන්න තමන්ගේ බුද්ධියෙන් තමන්ගේ දැනුමෙන් ලෝකෙට පිහිට වෙන්න. තමන්ගේ අද්දගෙන් තමන්ගේ කටට දෙයක් අරන් කාලා බඩ පුරවගත්තට විතරක් තමන්ගේ දරුවන්ගේ බඩ පිරෙව්වට විතරක් තමන් සාර්ථක වුණා වෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ වටිනා වුණා වෙන්නේ නැහැ. තමන්ගේ මේ ශරීරයේ වටිනාකම වැඩි වෙන්න නම් තමන්ගේ අම්මට තාත්තට හොඳවට සලකන්න. තමන්ට හුඟක් උදව් උපකාර කරපු අයට සුගතිගාමි වෙන උදව් කරන්න. ඒ වගේම පින්නතුනි තමන්ගේ හිත දිනුවෙන්න මේ ශරීරයේ උපයෝගී කරගෙන පුළුවන් තරම් ජීවිත කාලය වැඩ ගන්න. ශරීරයට සලකන්න හොඳට ඉතින් ලස්සනට තියාගන්න හොඳ ඇඳුම් අඳනවා විතරක් නෙවෙයි පින්නතුනි හිත අලංකාර කරන දේවල් කරන්න ඕන. චිත්තාලංකාරං චිත්ත පරික්කරං කියලා කියනවා. හිත ලස්සන වෙන හිතට හොඳ ආහාර දෙන්න. හිතට කුසල් දෙන්න. ඒ හිත තමයි පින්නතුනි තමන්ට යහපත වෙන්නේ. එනසා අන්න ඒ දිනු ඇති කර ගැනීමේදී සද්ධර්ම ශ්‍රවණිය ඉතාම වැදගත් කාරණයක්. මේ සද්ධර්ම ශ්‍රවණිය තුළින් අපට ලැබෙන පළවෙනි අවබෝධය කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ අවබෝධය ලැබුණට පස්සේ පින්නතුනි ඒක නා තමන්ගේ ජීවිතය ගැන බැලුවා. තමන් ලැබුණු මේ සම්පත්තිය ආනිසංස බැලුවා. ඒ සම්පත්තිය තමන්ට අහිමි වෙන්න කලින් ඒ ලැබුවා වූ සම්පතට වඩා ඉගෙන ධ්‍යාක්තියා ආධ්‍යාත්මික විදියට රැස් කරගන්නවා. ඒ ගැන තැනැත්තා නිතරම හිතනවා. කම්ම සපෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දෝ කම්ම පටිසරණෝ ආදි වශයෙන් සඳහන් කරනවා. තමන්ට ඉන්න හොඳම යාළුවා තමන්ගේ සැබෑම දායාදය තමන්ගේ ඥාතිවරයා තමන්ගේ උරුමය කවුද? කර්මය. තමන්ගේ හිත මුල් වෙලා කරන කුසලා කුසල කර්ම ශක්තියයි තමන්ගේ සැබෑ උරුමය සැබෑ දායාදය කියන එක. අදින්නම් පච්ච වේකිතම්බං නිතරම යෙතනත්තා සිහිපත් කරනවා. අන්න ඒ සඳහා පින්නතුනි එක පැත්තකින් යෙතනත්තා සබ්බ පාපං සංකරණං කියපු විදියට හැකිතා දුරට යෙතනත්තා අකුසල් දහම් වලින් වැළකෙනවා. යාගේ හිත ලක්ෂණට තිබුණු සුවඳවත් ඊටාම අලංකාර මලක් වගේ ආසියා ගන්නවා. කිසි විටකත් ඒ ලස්සන මලට හානි වෙන දේවල් එයා කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඇසෙන් පේන රූපවලට, කනෙන් අහන ශබ්දවලට, නාසයෙන් එන ගඳ සුවඳ ආදී මේ ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන අරමුණු වලින් තමන්ගේ හිතේ තියෙන ලක්ෂණ යා නැති කරගන්නේ. එයා හැකිතා කකුසලලින් මිදෙනවා. ඒ නිසා මට හුඟක් සතුටුයි තමන්ගේ ජීවිතය ගැන හිතනකොට. අඩුපාඩු සිදුවෙන්න පුළුවන් කෙනෙක්ගෙන් නම් ඊට වඩා යා පුළුවන් තරම් දුරට ජීවිතය හොඳ දේවල් කරගන්න. යාගේ ජීවිතයේ ධර්මය අහපු ගමන්ම විශේෂයෙන් මේ කර්මය පිළිබඳව අවබෝධය ලැබුණු ගමන්ම යා කරන්නේ යා පුළුවන් තරම් දුරට කුසලස්ස උපසම්බදා කියපු විදියට කුසල් දහම් පුළුවන් තරම් සිද්ධ කරනවා. එයා හිතට ආහාර ලබා දෙනවා. කර්මය ගැන පින්නතුනි තියෙන දේශනා අතරින් ප්‍රධානම දේශනයක් තමයි මජ්ක්‍ධිම නිකායේ තියෙන චුල්ලකම්ම විභංග සූත්‍රය. අපි කලමුත් මේ ගැන සඳහන් කළා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු සුභ කියන මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. බුදුහාඳුරනේ මේ ලෝකයේ සමහර අය දිහා බලන්නට වෙනසක් තියෙනවා. මොකද වෙනස? සමහර අය අල්පායුෂ්කයි. ටික කලයි ජීවත් වෙන්නේ. සමහර අය දීර්ඝායුෂ්කයි හුඟක් අය ජීවත් වෙනවා. සමහර අය බොහෝ ආබාධ තියෙන අය. සමහර අය හරියම නිරෝගී. ඒ වගේම ලෝකේ ඉන්න සමහර අය හරියම ලස්සන රූපේ. සමහර අය එක්තර ලස්සන නැහැ දුර්වර්ණයි. සමහර අය අල්පේ සාක්ෂියයි. හැකියා අඩුයි, ස්කිල්ස් අඩුයි. සමහර අය මහේ සාක්ෂියයි. හැකියා බොහොමයක් තියෙනවා සමහර අයට. සමහර අය අල්ප භෝගයි, දුප්පත්. සමහර අය මහ භෝගයි, හුඟා බෞභෝග සම්පත් තියෙනවා. ඒ වගේම සමහර අය උසස් කුලවල ඉපදෙලා ඉන්නේ. සමහර අය උපතින්ම දිලිඳු කුලවල ඉපදෙලා ඉන්නේ. ඒ වගේම සමහර අය බුද්ධිමත්, සමහර අය දුෂ්ප්‍රඥයි. බුදුහාඳුරනේ මේකට මොකද හේතුව කියලා. බුදුහාඳුර සඳහන් කරනවා කම්මස්සක සාමානව සත්තා කම්මන් සත්තේ විභජති යනිදම් කියන කණිතා කියලා. මානවකයේ මේ ලෝකයේ උසස් පහක් වශයෙන් බෙදන්නේ මොකද්ද? බෙදන්නේ කර්මය කියලා සඳහන් කළා. එනිසා පිනුතුනි ලෝකයේ දෙස බලන්නේ වෙනසක් තියෙනවා. ඒ වෙනසේ ප්‍රධානතම හේතුවක් තමයි කර්ම සිද්ධාන්තය. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පිනුතුනි කර්මයට මිඩ දීලා නිකන් ඉන්න කියලා. දැන් සමහර අය අපි දන්නවා ජීවිතේ කරදර කම්කටොළු වෙනකොට ඒ තවත් තේම හොඳ පැත්තට හරව ගන්නවා. ඇතැම් විට පොඩි කාලේ මුවන් දුෂ්කරතා තියෙන ළමයි ඉන්නවා, භාෂා කතා කරන අමාරු සමහර ළමයි ඉන්නවා. පස්සේ කාලේ ඔක්කොම හදාගෙන භාෂා කීපයක් ඉගෙන ගන්නවා අර දුර්වලතා තිබෙන්න හින්දා. සමහර අය බාහිර රූපයෙන් එක්කර ලක්ෂණ නැහැ. ලක්ෂණ නැති නිසා මෙයන් මුවන් කුසලතා ඇති කරගෙන හොඳ පර්සනලිටියක් ඒ හදා ගන්නවා. ලංකාවේ එක්තරා පාරක එක්තරා රංගපාන කෙනෙක් ප්‍රසිද්ධ කෙනෙක් ඔස්කාර් සම්මාන ගත්ත ඉහළම සම්මාන ගත්ත ලෝකේ. ඔහු ඒ සම්මාන අරගෙන ලංකාවට ආපු වෙලාවේ කියනවා මිනිස්සු කියනවා මේ රංගපාන ලස්සන වෙන්න ඕනේ කියලා, මේ මගේ මොන ලස්සනද කියලා. පිරිමකෙන් ඔහු ඒනම් සම්මාන එකක් අරගෙන ඔහු කියන්නේ මේ රංගපාන ලස්සන වෙන්න ඕනේ නැහැ කියලා. ලස්සන නම් හොඳයි ඉතින්. නමුත් ලස්සන නැතුණා කියලාම ගැටලුවක් නැහැ. ඕනම ක්ෂේත්‍රකින් එහෙමයි පේනතුනේ වා දක්ෂතා ඉදිරියට ගිහිපු අය බාහිරින් බැලුවාම එච්චර මෙයා පේන්නේ නැහැම දක්ෂද කියලා. ඒ නිසාම තමයි පේනතුනේ අපට සමහර අය ධර්මයෙන් අනේදී හඳුනා ගන්න බැරි මේක. අපි බොහෝ විට පුද්ගලයාගේ බාහිර වටාචිකාවෙන් තමයි පුද්ගලයා තේරුම් ගන්න උත්සාහ කරන්නේ. කෙනෙක්ගේ අධ්‍යාපන සුදුසුකම් වලින් හරි, බාහිර රූපයෙන් හරි, කටහඬ වලින් හරි මේ වගේ දේවලින් විතරයි අපි බොහෝ විට කෙනෙක් හඳුනා ගන්න උත්සාහ කරන්නේ. ඒකත් සමහර වෙලාවට සාර්ථකයි. දැන් මෙහි පරිසරේ නම් නිතරම කියන්නේ භාෂාවෙන් කතා කරන විදිහෙන් තමයි කෙනෙක් ඉගෙන ගන්න කියලා. කෙනෙක් ගැන උගහා කියන්න පුළුවන් කියලා කියන්නේ අනේ ඉරියව් වෙන ගෙස්ටර්ස් කියලා කියන්නේ. ඒකෙන් තමයි මෙහි පුද්ගලයන් අධ්‍යයනය කරන්නේ. පින්තුනේක සාර්ථකද? ඒක නෙමෙයි සාර්ථකද? නෑ පින්තුනේ කෙනෙකුට රංගපාන්න පුළුවන්. ඒ ගෙස්ටර්ස් ටික ඔක්කොම ඉගෙනගෙන ඒ හොඳම පර්සනලිටි කෙනෙක් විදිහට අවුරුදු ගානක් රංගපාන්න පුළුවන්. බුදුදහමෙන් ඒක කියන්නේ නැහැ කෙනෙකුට. මේ පරිසරය කියන එක. බුදුදහමෙන් කියන්නේ කොහොමද පුද්ගලෙක් හඳුනාගන්නේ? කෙනෙක් අත බලන්නේ ප්‍රඥාවන්තද කියලා බලන්නේ. ප්‍රඥා බලන කොහොමද කෙනෙක්ද? කෙනෙක් ප්‍රඥා බලන්නේ කොහොමද? හැසිරීමෙන්ද? හැසිරීමෙන් පිළිතුරු ප්‍රඥා බලන්න අමාරුයි. හැසිරීමෙන් බලන එක සාර්ථක නැහැ හැම වෙලාවකදීම. බුදුහාමර දේශනා කරනවා සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියලා. කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ සාකච්ඡාවෙන් කියලා. සමහර කෙනෙක් අපි දැක්කම මෙතර කතා කරන්නේ නැහැ, හිනා වෙන්නේ නැහැ. දැන් අපර හම්බෙච්ච හොඳම ගුරුවරු, හොඳම සාර්ථක අය, හොඳම නුවණැති අය බාහිරින් හඳුනා ගන්නම බැහැ. පොඩ්ඩක්වත් හඟවන්නේවත් නැහැ. ගාම් කලක් ඇසුරු කරන්න ඕන, ගාම් කල සාකච්ඡා කරන්න ඕන. ඒ තුලින්ම තමයි හඳුනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා දක්ෂම අය පින්නතුනි බාහිරින් හඳුනගන්න තියෙන අවස්ථා හුඟක් අඩුයි. ඒ සඳහා හුඟක් අපි බුද්ධිමත් වෙන්නට ඕන. ඒ නිසා ලෝකයේ මෙවැනි වෙනසක් තියෙනවා. විශේෂයෙන් අවසාන කාරණේ තමයි අගය කරන්නේ ප්‍රඥාවේ අඩුවැඩිකම තමයි කෙනෙක්ගේ බලන්නේ. මොකද පඤ්ඤාය පරිසුද්ධති ප්‍රඥාවෙන් තමයි පරිසුද්ධත්වය දෙන්නේ. පඤ්ඤා නරාණං රතනං කෙනෙක්ගේ වටිනාම රත්නය මාණික්කය දියමන්තිය මොකද්ද? ප්‍රඥාව. අන්නේ ප්‍රඥාව ළඟදී පින්නතුනි අනිත් ඔක්කොම ටික පල්ලෙහා වැටෙනවා. ඒ නිසා අන්නේ ප්‍රඥාව ඉහෙලටම දිනු කරන තමයි බුදුදහමෙන් කියන්නේ. ඒ ප්‍රඥාව තුළින් කර්මය ගැන අවබෝධය ලැබිච්ච ගමන් පින්නතුනි යා මේ කර්මයේ වෙනස ලෝකේ තියෙන වෙනස හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම තියා පින්නතුණියගේ ලක්ෂණයක් තමයි යා හොඳ කර්ම කළා පුළුවන් තරම් තමන්ගේ තියෙන කුසල කර්ම ශක්තිය වැඩි දියුණු කරගන්න නිතරම උත්සාහ කරනවා. ඒ වගේම යා දන්නවා කොච්චර උත්සාහ කරත් යන්න පුළුවන් සීමාවක් තියෙන බවත් දන්නවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඉන්න ඥාතීන්ටත් මේ කුසලයේ දිනු කරගන්න පුළුවන් තරම් එයට උදව් කරනවා. ඇතැමිට දරුවා අකමැති නම් පින්කම් කරන්න, ඇතැමිට පහන සෝදානම් කරලා ගිනි පෙට්ටිය ලයිටරේ ළඟ ගෙනල්ලා හරි කියලා පත්තු කරන්න කියලා. දැන් අපේ සමහර මෑණිවරු එහෙමයි නේ. දරුවා අකමැති නම් පින්කම් කරන අවස අන්තිම ටික හරි සෝදානම් කරලා තියෙන එයා යොමු කරගන්නවා. පොඩ පොඩ හැම කරනවා. එයාට ආදරේ නම් එහෙම අපි කරනවා. එයාටත් කුසලිත යොමු කරන්න. ඒ වගේම පිනුත් අනිත් පැත්ත තමයි අපි කෙසේ උත්සාහ කළත් අපට සමහර දේවල් ජීවිතේහි පාලනය කරන්න බැරි දේවල් තියෙනවා. අපේ දරුවෝ ගැන වෙන්න පුළුවන්, අපේ අම්මා තාත්තා ගැන වෙන්න පුළුවන්, ස්වාමි භාර්යාවන් ගැන වෙන්න පුළුවන්. සමහර සීමාවල පිනුතින අපට පාලනය කරන්න බෑ. ඒවත් මේ ආසභාවී විතරක් හේතු නෙවෙයි, සසර හේතු තියෙනවා. එතෙන්දී පිනුතින අපි උපේක්ෂා සාගත වෙනවා. සමහර අය ගැටෙමිට දරුවෝ කලින්ම නැති වෙනවා. කර්ම දෝෂ නිසා කැමිට වෙන්නේ. දෙමාපිය හොඳට පින්කම් කරන අය. නමුත් පිනුතින එහෙම වුණත් ඒ අය මානසිකව වැටෙන්නේ නැහැ. ඒ මානසික අවපාතේ නැති කරගන්න එයා ධර්මයෙන් ප්‍රයෝජන ගන්නවා. සමහර අය බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය දරුවෝ නැති වුණා. ඒ දරුවෝ නැති වෙච්ච නිසා මේ අය පටාචාරාව, තිසාගෝතම වැනි අය ඒ හේතු නිසා මේ අය වැඩිපුර ධර්ම රැජිකම් වුණා. සමහර අම්මල තාත්තගෙන වැටෙමිට දරුවෝ ළඟම ඥාතින් නැති වෙනවා. නැතුණාට පස්සේ හුඟක් ඒ අය ධර්ම පැත්තට යොමු වෙනවා. ජීවිතේ වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ කාන්තාවක් හිටියා. ඒ කාන්තාව හරියම ලස්සනයි. එයා විවාහ කළ දෙන්න දෙමාපියෝ හුඟක් දෙනට උත්සාහ කළා. සමහරට විවාහ කළ දුන්නා. විවාහ කළ දුන්නට වැඩි කලක් ඉන්න යනවා බෑ කියලා. හරියම ලස්සන කාන්තාවක්. අන්තිමට බැරිම තැන හොරෙකුට. බන්දල දුන්නු. හොරේ. අන්තිමට මේ මනුස්සයත් එපා කියලා දාලගෙන දේපල ටිකත් එක්ක. දේපලත් එකම දාලගෙන එපා කියලා. ලස්සන කාන්තාව මෙයාගේ කිසි වරදක් නැහැ. අන්තිමට කියන උතුරේ මොකද කළේ? මෙයා මහනුවර. පැවිදිල රහත් වුණා. ඒතර සතර කර්ම දෝෂ නිසා රක වුණාට ඒ කර්මයෙන් හොඳ පැත්තට අනිත් පැත්තට යොමු කරගන්න මෙයා. ඒක තමයි පින්නතුනේ මිනිස් මනසේ තියෙන හැකියාව. තිරසංගත සතෙකුට මේ හැකියාව නැහැ. තිරසංගත සතා දුප්පත් ගෙදර ඉපදුනත්, ගහක් යට ඉපදුනත්, ඉතාලිය වැනි රටක ධනවත් ගෙදරක බල්ලෙක් වෙලා හිටියත්, බල්ල උපතිනොත් බල්ලලා මැරෙන කොටත් ඒ නම්ම තමයි මිය. නමුත් පින්නතුනේ මිනිස්සෙම නෙවෙයි. ඉතාම දිලෙන ගෙදර ඉපදෙච්ච ළමයෙක් වුණත් යම් කිසි කාලයකදී සියලුම අභියෝග මැඩගෙන යා ඉදිරියට නැණ බවටපත් වෙනවා. යන කවුරුවත් උදව් නොකරන්නේ. යාගේ මේ කර්ම ශක්තිය විසින් නිසි තැනට නිසි මොහොතය ගෙනෙනවා. විශේෂයෙන් ආදී අනුකරයයි මුවා කියන තත්ත්වයට අපි ඔබ දන්නවා. තාම දුප්පත් කුලවල ඉපදිච්චයි අධ්‍යාපනයේ නවීන තාක්ෂණයේ සියලු මාංශලින් ඉදිරියට ගෙපලක්කයි. ඉන්සාන් මිනිස් මනසෙහි එවැනි හැකියාවක් තියෙනවා. ඒ හැකියාව මේ ධර්ම තුලින් අපි උපරිම මට්ටමට දිනු කරන්න ඕන. පින්නතුනේ කර්ම ශක්තියෙන් කර්මය පිළිබඳව අවබෝධයෙන් අපට ලබා දෙන මෙන්න මේ අවබෝධයක් එක්කම පින්නතුනේ අපි නිතරම තමන්ගේ හිත ලස්සන වෙන දේවල් පුළුවන් තරම් ජීවිතය කරනවා. ඒ තමයි දානමයන් පුණ්‍ය ක්‍රියාවත්තු, සීලමයන් පුණ්‍ය ක්‍රියාවත්තු, භාවනාමයන් පුණ්‍ය ක්‍රියාවත්තු කියලා මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියායා පුළුවන් තරම් ජීවිතය කරන්න උත්සාහ කරනවා. මේක තමයි යාට තියෙන බ්ලෙසින් එක. පින්නතුනේ මංගල සූත්‍රය කියන්නේ මොනවද? සුප්‍රීම් බ්ලෙසින්ස් කියන්නේ. කොහොමද අත්විඳවද වෙන්න අපි කරන්න ඕනේ කියලා එක තියෙන්නේ. දන් දෙන එක පින්නතුනේ අපේ ශ්‍රී ලාංකිකයන් බොහෝට දන් දෙන්නේ කුමක් සඳහාද? හා ශ්‍රී ලාංකිකයන් බොහෝට දන් දෙන්නේ කෙනෙක් මරණයට පත් වුණා. මල ගියා වෙනුවෙන් දෙන දාන තමයි වැඩිපුර තියෙන්නේ. නැත්නම් දන් දෙන්නේ ඉන්න කෙනාට මොකක් හරි අපලයක් වුණාම දන් දෙන්නේ. නැත්නම් ඇතැමිට හාමුදුරුවෝ බඩගින්නේ ඉඳලා දන්නේ නැත්නම් මොනවා හරි ගිහිල්ලා දෙන්න ඕන කියලා. එහෙම දෙන අයත් තියෙනවා. නමුත් වෙන තුනේ සමහර රටවල් බුරුමේ, සියම, වියට්නාමේ, කාම්බෝජිය වැනි රටවල් ණය දන් දෙන්නේ කුමක් සඳහාද? එය දන් දීම සලකන්නේ බ්ලෙසින් එකක් විදිහට. හැමදාම උදෑසන ස්වාමීන් වහන්සේගෙන් උට දානයක් දීලා තමයි දවස පටන් ගන්නෙ. ගුඩ් මෝර්නින් කියලා නෙවෙයි. බුදුහා බුදුදහමේ ගුඩ් මෝර්නින් කියන එක තියෙනවා. බටහිරයි ගුඩ් මෝනින් කියන කලින් බුදුහාමුදුරු ගුඩ් මෝනින් කිව්වේ. කොහොමද සුප්පබාතං සුබ උදෑසනක් කියලා බුදුදහමේ තියෙනවා. එහෙම වෙන්නේ දන් දෙන අදහසින් පරිත්‍යාග කිරීම අදහසින් කිසියම් උදෑසනක කෙනෙක් අවදි වෙනවා නම් අන්නේ උදෑසන සුබ උදෑසනක් කියලා. අඩුගානේ අවදි වෙන උදෑසන මොහොතේ බුද්ධ පූජාවට පැන්කෝපයක් පූජා කරන්න කියලා හරි හිතාගෙන ඔබ නැගිටින්න. ඔබට පින්නතිනේ උදෑසන සුබ උදෑසන. සුබ උදෑසනක් විතරනේ සුබ මධ්‍යහ්නයක් කියලා කියලා තියෙන සුමයි ජන්හන් කියලා. මධ්‍යහ්නයේ කාලේදී වගේ කරනවා නම් මධ්‍යහ්නිය සුබ මධ්‍යහ්නියක් වෙනවා. ගුඩ් ඊවෙනින් කියලා තියෙනවා. සුසායන්හන් කියලා කියනවා. සංඝයායමෙත් මේ වගේ ප්‍රසාදහම යන්න තියෙන කියදෙනවා නම් ඒක නාගේ සංඝයා සුබ සංඝයාවක් කියලා කියනවා. පින්නතිනේ බුදුදහමේ මේ සුබ ප්‍රාර්ථනා තියෙනවා. හැබැයි ඒව වචනෙන් කියන විතරක් නෙවෙයි. ඒව සක්‍රීයව සායුකව ජීවිතයට සම්බන්ධ කරලා කරන ඒවා. ඒව කරපු පමණට පින්නතිනේ දැන් මංගල සූත්‍රේන සමනානංච දස්සනං දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ මාතාපිතෝ උපට්ඨානං මේව ඔක්කොම පින්නතුනේ සුප්‍රීම් බ්ලෙසින්ස්. පුලුවන් තරම් මේ විගෙනගෙන හැමදාම පුලුවන් තරම් ප්‍රමාණයක් මේව කරන්න. මේව කරන්න කරන්න පින්නතුනේ අපේ ජීවිතේ මෙලොවම හුඟා කටයුතු සාර්ථක වෙනවා. මොනද සාර්ථක වෙන කටයුතු? අපට නිරෝගී භාවය ලැබෙනවා. ඉගෙන ගන්න කෙනෙක් නම් හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. දිගාසිරි ලැබෙනවා. තමන්ගේ දරුවන්ට දරුවන්ගේ කටයුතු හුඟා සාර්ථක වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ මේ පින්කම ආනිසංස විදියට තමන්ට ලැබෙන වටිනාම ප්‍රතිලාභයක් තියෙනවා. ඒ මොකද්ද? යම් කිසි කෙනෙකුට ජීවිතේ ලැබෙන වටිනාම දේ මොකද්ද? මානසික සුවය ලැබෙන හේතු වෙන මුල් කාරණයක් තියෙනවා. යඩ පිනතුන ජීවිතයේ කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. සද්ධර්මයේ ප්‍රකාශ කෙරෙන කල්යාණ මිත්‍ර මූලාශ්‍ර රිසෝර්සස් යට ලැබෙනවා. මේක තමයි මේ ජීවිතයේ ಗುಣධම් දිනු කරන කෙනෙකුට ලැබෙන ප්‍රධානතම වාසි. දන් දීම, කළගුණ සැලකීම මේ ආදී කරුණුත් එක්ක යාට ලැබෙන ප්‍රධානතම වාසිය තමයි මේක. යාට සජීවී කෙනෙක් නම් ඇතැම්මිට හොඳ බණ පොතක් හම්බ වෙනවා, CD එකක් හම්බ වෙනවා, හොඳ ලින්ක් එකක් හම්බ වෙනවා ඉන්ටර්නෙට් එකේ. ඒ කොහෙන් හරි ක්‍රමයකින් යාට දැනුම දිනු කරන්න පුළුවන්, ප්‍රඥාව දිනු කරන්න පුළුවන් ඉහළම මූලාශ්‍ර රිසෝර්සස් යාට ලැබෙන යන්න පුළුවන් ඉතින්. මොකද දැන් තාක්ෂණය දිනුයි. පුද්ගලයන් හම්බ වෙනම දැන් අවශ්‍ය නැහැ. විවිධ ක්‍රමයෙන් මේ මූලාශ්‍ර වලට ළඟා වෙන්න පුළුවන්. එනිසා පින්නතුනේ මෙන්න මේක ලැබෙන නම් මේ කුසල දහම් ටික අපේ ජීවිතවල පුළුවන් තරම් කරගන්නට ඕන. ඒ කරගත්තු ප්‍රමාණයට පින්නතුනේ හිතන්න එපා අපි කරන රැකියාවට බාධා වෙයි, දරුවන්ගේ අධ්‍යාපනයට බාධා වෙයි එහෙම කියලා තමයි සමහර අය හිතන්නේ. දැන් පින්නතුනේ ශ්‍රී ලංකාවේ ගත්තොත් ගිහි ළමයිතුයි පන්සල වෙන හාමුදුරුවෝ ගත්තොතින් ඔබ ඔබේ දරුවන් ඉගෙන ගන්න පෑ ගන්න මේ පන්සල ඉන්න හාමුදුරුවෝත් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න එක විතරන්නේ උදේ නැකිට ලතු ගානක ඉඳන් ඔක්කොම කරනවා. ඒවත් කළා තමයි දානේ නැති වෙලාට දානේ තු වෙනවා සමහරට. ඒවත් කළා තමයි පිරිවණුත් ගිහින් ඉගෙනත් ගන්න ඔබේ දරුවන්ගේ වයසට කලින් ඒ පොඩි හාමුදුරුවන්ල උපාධි ගන්නවා. කරක් නෙවෙයි තාම අමාරු තරඟ විභාග වලින් පාස් වෙන. ඒ නිසා පින්නතුනි හිතන්න එපා මේ වැඩපල වැඩි උණයි කියලා, මේ හොඳ දේවල් කලයි කියලා තමන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙයි කියලා හිතන්න එපා. එහෙම කිරීමම තමයි පින්නතුනි ඒ දරුවන්ට දෙන ලොකුම ආශිර්වාදය. ඒ දරුවන්ගේ වැඩ කටයුතු හොවා සාර්ථකම ඒ පිනේ ආනිසංසය මෙලවදීම ලැබෙනවා. දැන් මේ පින්නතුනේ දරුවන් පන්සලට දවසක් යවන්නේ කිව්වොත් අනේ පන්ති යන්න තියෙනවා ඒ වැඩ කියලා තමයි කියන්නේ. පින්නතුනේ පන්ති යන්න තියෙනවා තමයි. දැන් අපි දන්නේ අමාරු වැඩ තමයි හෝම්වර්ක් ගැන අපි දන්නවා. නමුත් පින්නතුනේ ඒ වැඩ තිබෙද්දිම තමයි විහාරස්කන්ධ සාමි වහන්සේලා මලගේවල් වල පාසුවලට යන්නේ, දහන වලට යන්නේ, පිරිත් වලට යන්නේ, ඔක්කොම කරන්නේ සරවත් කරන්නේම තමයි. අරවත් කරා කියලා තියෙන තුනි පාඩුවක් නැහැ. ඒ වගේම ලොකු ආශිර්වාදයක් මේ ජීවිතේට ලැබෙනවා. ඒ නිසා ඒවත් ලබමින් යන එක තමයි වඩාත් සාර්ථක. එහෙම යනකොට තියෙන තුනි දරුවා අධ්‍යාපනයෙන් දිනන විතරක් නෙවෙයි, දරුවා ගුණ දහමෙන් දිනනවා. ඔබට අනාගතයේ තියෙන තුනි සලකන්නේ හුඟක් දරුවා නෙවෙයි. දරුවෝ හුඟක් ඉන්නවා නම් හොඳට බලන්න, උගත්ම දරුවා නෙවෙයි අපමණ කාතර සලකන්නේ. හුඟක්ම සලකන්නේ ගුණවත් දරුවා තමයි සලකන්නේ. එනිසා තේන තුනේ දරුවන්ගේ සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් උගත්කමට සාපේක්ෂව ගුණවත්කම ධර්මයේ දරුවන්ට දෙන්න. ඒක තමයි දරුවන්ට දෙන සැබෑ දායාදය. අනිත් ඒ තමයි තේන තුනේ අපි නිතර සඳහන් කරන කාරණයක්. අපිත් එකකට ළඟම ඉන්න ඥාතීන්ට අපි පුළුවන් තරම් උදව් කරන්න ඕන. ඒ උදව් කරන්නේ පින්වතුනි ආහාර පාන වලින් විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පින්වතුනි යම් කිසි කෙනෙකුට අපි අවුරුදු 100ක් මුළු ජීවිත කාලයම එයාට අවශ්‍ය කරන ආහාර පාන, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම් සියල්ලක්ම දීලා කෙනෙකුට සැලකුවත් අවුරුදු කීයක්ද? අවුරුදු 100ක් සැලකුවත් පින්වතුනි ඒ කරන කැලකිල්ල හරියට සසරට සාපේක්ෂව ගත්තොතින් එක බත් වේලක් දුන්නා වගේ, එක දවසක එක බත් වේලක් දුන්නා වගේ සසරට සාපේක්ෂව බලනකොට අපි ආපෝ ආත්ම භව සංඛ්‍යා සහ ඉදිරියට යන්න තියෙන ආත්ම භවන් එක්ක බලනකොට අපේ දරුවන්ට අධ්‍යාපනයයි අපේ ගෙදරයි ඔක්කොම එක දුන්නත් අපි එක බත් වේලක් දුන්නා වගේ. දැන් බලන්න පින්නතුනි බුදුදහමෙන් අපට නුවණ ලබා දෙන හැටි. එනිසා කෙනෙකුට කරන සැබෑ උදව්ව තමයි ඒ කෙනා අපේ ජීවිතයෙන් අපේ ඇස් දෙක පේවෙන කලින් යායෙන් වෙන කලින් ඇතැමිට එයාගේ ශරීරය අපේ ඇස් දෙකට පේන කලින් අපි ළඟ මාස්ටරයක ආදරය කරන අයගෙන් වාක් මනගේවලට අපට යන්න වෙනවා. අපේ ඇස් දෙකෙන් ඒ ශරීරය දෙනක් මත තියෙද්දි බලන්න වෙනවා අපට. අපි අකමැති වුණාට අන්න ඒ තත්ත්වයට අපේ ළඟම ඥාතියාපත් වෙන්න කලින් අපි මොකද කරන්න ඕන? ඒ කෙනා මේ ජීවිතයෙන් සමු ගන්න කලින් යාට හොඳම කෑග දෙන්න අපි සම්බදානං ධම්මදානං දිනාති කියපු විදියට ධර්මදායාදී ධර්ම ත්‍යාගය දෙන්නේ. ඒ අය අපෙන් සමු ගන්න කලින් පුළුවන් තරම් යාගේ මනස දිනුවෙන්න යාට කල්ලි කියක් හරි දිලි හරි කමන්නේ නැහැ. මේ ධර්මයේ දෙන්න දහමට යොමු කරන්න. අපි ඇත්තට මේ අයට ආදරේ නම් සා ඒ අය අපි කියන ධ්‍යාන සෝදානම්. මෙන්න මේ මට්ටමෙන් පින්නතුනි ඒක නා පුසන කර්ම කරනකොට එයාට පින විශේෂම කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ජීවිතයේ කරන කර්ම මේ ජීවිතයේ තුලදී මානසික ලැබෙනවා කියලා උට පේනවා. සාමාන්‍යයෙන් බොහෝ විට අපි කියන්නේ කර්ම කරන්න කියලා කියන්නේ පරලෝක ජීවිතයේ සුභදිගාමී වෙන්න නේද? ඒකත් හේතු වෙනවා තමයි. නමුත් පින්තුනේ දැන් මංගල සූත්‍රයේ තියෙන පුබ්බේක කතපුඤ්ඤතා කියලා අහලා තියෙනවනේ. මොකන්ද පුබ්බේක කතපුඤ්ඤතා කියලා කියන්නේ? පුබ්බේක කතපුඤ්ඤතා කියව ගාම අපිට හිතෙන ගියාඥක රූපින්කම් තියෙනවනේ කියලා නේ. ඒකත් පින්නතින අනිසංශයක් තමයි, මංගල කාරණයක් තමයි. නමුත් ඉතින් ඒක වඩන්න බැන්නේ ඉතින් මේ ආත්මය අපිට. ওই කියන විග්‍රහයට අනුව. නමුත් පින්නතින පුබ්බේක කතපුඤ්ඤතා කියලා කියන්නේ මේක කලින් ආත්ම භාවයේ කරපු පින්කම් විතරක් නෙවෙයි. උදේ කරපු කර්මයක් හවස් වෙනකොට පුබ්බේක කතපුඤ්ඤතා තමයි. ඈ දැන් උදේ අපි දානයක් දුන්නා. මේ හැන්ඩ් අවුට් හදලාගෙන දුන්නා. අනිත් පැඩ බෙදෙනකොට කොච්චර සතුටක්ද? පිනක් වෙනවද නේ? ඒ අනිසංස මේ ජීවිතේම තමයි ලැබෙනවා. ඒ නිසා මෙහිට මොහොතකට කලින් කරපු පිනක් ඊළඟ මොහොතේ අතීත පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි පින්නතුනි මේ වගේ රටවල අය කර්මය ගැන නොදැන හිටියත් එයාලේ මහන්සි වෙලා වැඩ පල කරනවා. ඇතැමිට කාන්තාර වගේ ප්‍රදේශ ශස්ත්‍රීක කරනවා. අපේ ඇය කියන බලන්න කර්මය නම් ඉතින් අර කොච්චර හොඳට ඉන්නේ කොහොමද කියලා අපේ ඇය කියන. පින්නතුනි ඒකත් කර්මය තමයි. ගිය අවුරුද්දේ කාන්තාරයක් මැද ගස් වදා කරලා වතුර බට ගෙනලා හයිතලා මේ අවුරුද්දේ පුබ්බේට නැත මොන්නේ තමයි. මේ අවුරුද්දේ නගරේ දැන් සිටියක දිවි විමානයක් එන්නා. ගිය අවුරුද්දේ මහන්සියල වැඩ කළා සිටියක් හැදුවා මේ අවුරුද්දේ පදිච්චි වුණා. මේක තමයි කර්මයේ ලක්ෂණය. ඒ නිසා අතීතයේ කරපු කර්ම විතරක් නෙමෙයි මේ කියන්නේ. මෙයාතභාවයේ තමන් මහන්සියට වැඩ කරා නම් අනිත් අයට උදව් කරා නම් ඒකත් ජීවිතයේ කර්මයක් බවට පත් වෙනවා. ඒක කර්මයක් වෙලා හි විපාක ආනිසංස බවට පත් වෙනවා. ඒ නිසා ජීවිත කාලයේ මුළුල්ලේම පින්නතුනි සතරෙන් ගේන කර්ම බීජයකුත් අපට තියෙනට ඕන. ඒක නෑ කියනව නෙමෙයි මේ. ඒකත් උපයෝගී කරගෙන මේ ඉන්න තැනදි තමන් උපරිම මහන්සි වුණොතින් ඒක තව දුරටත් තමන් දියුණු කරගන්න පුළුවන්. ඒ සඳහා තමයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. ඒ නිසා පින්නතුනි පුළුවන් තරම් දුරට තමන් යම් කිසි ශේත්‍රයක ඉදිරියට යන කැමති නම් ඒ ශේත්‍රේ නානිතට පුළුවන් තරම් උදව් කරන්න. ඔබේ දුව දරුවන් හොඳට ඉගෙන ගන්නව දකින කැමති නම් ඒ වයසේ ඉන්න තවත් දරුවන්ට ආශිර්වාද කරන්න. ඒ දරුවන්ට උදව් කරන්න. ඔබේ අම්මා තාත්තා නිරෝගී වෙන දකින කැමති නම් ඔබේ අම්මට සාතරක් සලකන්න. ඒ වගේම අනිත් අම්මලට සාතරක් සලකන්න. ඔබ අනාගතයේ සතුටින් අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් දිනන කැමති නම් ඒ වගේ දිනන බලාපොරොත්තු වෙන අනිත්ට උදව් කරන්න. එහෙම කරනකොට පින්නතුනේ ඥාන සංසය ඔබට මේ ජීවිතය තුළ දීම ලැබෙනවා. ඒ ගැන හිතනකොට ඔබේ හිතට ලොකු සතුටක් එනවා. ඒක එනිසා මෙන්න මේ විදිහට පින්නතුනේ පුළුවන් තරම් දුරට තමන්ගේ හිත පිරිසිදුව තියාගෙන දැන් කලින් ඉගෙන ගත්තනේ නේ මනසාකේ පසන්නේන භාසතිවා කරෝතිවා. හිත පිරිසිදුව තියාගෙන කයෙන් වචනෙන් සිතින් යමක් කරනවා නම් කියනවා නම් හිතනවා නම් ඡායවනපායිනේ තමන්ගේ පිටපස්සෙන සෙවණැල්ල වගේ තමන්ට ආනිසංස ලැබෙනවා. ඒ නිසා ඒ කර්ම වේදියේ පුළුවන් තරම් තමන්ගේ ජීවිතේ මතක් වෙනකොට පින්නතුනි තනියම ඉඳලා බලනකොට බලන්න ඔබ ඔබේ දරුවන්ට අමතරව ඔබ වෙන කාටද සලකලා තියෙන්නේ කියලා. නිකන් ඉන්නකොට බලන්න දරුවන්ට වාසලක විතරක් සතුටක් එන්නේ නැහැ. දරුවන්ගෙන් පිටත අම්මට තාත්තට ඇතුළු අනිත් කර තමන් කොච්චර ජීවිතේ සලකද තමන් නිසා ජීවිතේ සාර්ථක කරගත්තේ කී දෙනෙක් තමන්ට මතක් කරහම මතක් වෙනද කියලා බලන්න. අන්න ඒ ප්‍රමාණය පිනතුනි පුළුවන් තරම් වැඩි කරගන්න. ලංකාවේ කෙනෙකුට උදව් කර මෙහි කෙනෙකුට උදව්වක් කරන්න බැරි නම් ශ්‍රී ලංකාවේ දරුවෝ ටිකකට හරි දුප්පත් ප්‍රදේශයක පළවෙනි පන්තියට ඇතුළත් වෙන දරුවෝ ටිකට අවුරුද්දට හරි ගන්න පොත් ටිකක් අරන් දෙන්න. තමන්ට පිනතුනි ලොකු සතුටක් ඒකේ ගැන හිතනකොට ඔබේ දරුවාට උදව් කරාට විතරක් ඒ සතුට ඔබට ලැබෙන්නේ නැහැ. අර වෙනත් කෙනෙකුට සැලකුවාම තියෙන මානසික සුවයත් ඉඳලා බලන්න. මෙන්න මේ කුසල කර්ම ශක්තියෙන් ශක්තිමත් වෙනවත් එක්කම පිනතුනි අපේ ආධ්‍යාත්මික වශයෙන් ලොකු ශක්තියක් මේ මනසත් එක්ක ඒකරාශී වෙනවා. අන්න ඒ නිසාම මනස් ලෝකයේ තුල තමන්ගේ ආරක්ෂාවට උපකාරයට විශාල net එකක් ජාලයක් තමන්ට සකස් වෙනවා. මනස් ලෝකේ තරක් නෙවෙයි පිනතුනි. මේ විශ්වයේ තවත් ආත්මභාවල ඉන්න සත්‍යයන්ගේ ආරක්ෂාව උපකාරය තමන්ට ලැබෙනවා. තමන් ඒ ඇයට පින්කම් කරගන්න අවස්ථාවක් ඒ ඇයට ආශිර්වාදයක් කියලා දැනෙනකොට ඒ බොහෝ දෙනෙක් විශ්වයේ නැහැ පිනතුනි ඔබට ඒක රාසි වෙනවා. ඔබට උදව් කරනවා. ඔබට ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නිසා දිනපතාම කරන පින්කම් රාත්‍රියේ නිින්දට යන කලින් මේ විශ්වයේ ඉන්න සියලුම සත්‍යයන්ට අනුමෝදන් කරන්න. ඉතින් අපේක්ෂාවෙන් යම් තාක් මේ විශ්වයේ සත්‍යයන් ඉන්නවා නම් ඒ හැම දෙනාම මම අද දින උදෑසන පටන් ගරුවෝ මේ සියලුම පින්කම් අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි ඉතින් එහෙම කියන්න මම හරි කරන්නත් වෙනවා. ඉතින් නිකම්වත් බෑ නේ. ඉස්සකින් දෙන්න බෑනේ. ඒ දවසේම මොනව හරි හොඳ දේවල් ටිකක් කරන්න වාහන යනකම මම මෛත්‍රිය වඩන්න සිළු සත්ත්ව සුවපත් වෙත්වා කියලා භාවනාව තමයි කියනම කුසලය. මේ වගේ කර කර පින්නතුන අනිත් හැටසෙත් පටන්න. එනිසා මෙන්න මෙවින් රැකවරණය අපට මේ පින්කම් වලින් ලැබෙනවා. ඒ ආනිසංස විදියට පින්නතුනි අපේ හිතේ නීවරණ කෙලෙස් අඩු වෙනවා. විශේෂයෙන්ම පින්නතුනි හිතට පීඩාව ගෙන දෙන ප්‍රධාන කෙලෙස් තියෙනවා. ඒකක් තමයි ලෝභය, දැඩි ලෝභය. යමකට දැඩි ආසාවක් තියෙනවා නම් ඒ ආසාව නිසා පින්නතුනේ හිතට ලොකු පීඩනයක් වෙනවා. දැන් අපි කන කෑමක් උනත් පින්නතුනේ කෑම සිංහන බෙදාගෙන පොඩ්ඩක් කියලා ඉන්න. එතකොට ටිකක් හරි ඉවසීම ඇති වෙනවා. එතකොට ඒ එක්කම පින්නතුනේ ලොකු මේ ගුණයකුත් තමන් තුළ දිනු වෙනවා. ඒක විශේෂයෙන්ම දැන් ওই ධර්මයේ තියෙනවා. දැන් ගාම බඩගිනි වෙච්ච වෙලාවට නම් මේ කෑම පිනාන බෙදාගෙන පොඩ්ඩක් සක්මන් කරන්න කියලා බෙදලා තියෙනවා. එහෙමත් කියනවා. ඒක දැඩි ආසාවෙන් කන්නපා කියලා ඒ තරම්වත් හිතට ඒ කියන්නේ ඒ පොඩි දෙයක්වත් හිත රක්ෂාවක් නැවෙන විදිහට හිත ආරක්ෂා කරගන්න කියලා. ඒ වගේම කියනවා ළඟේ ඉන්න කෙනාට පොඩ්ඩක් හරි දෙන්න කියලා. පුළුවන් නම් මේ සමහර අය එකට කැමති නැහැ කියලා නම් එහෙම කැමති අයනෝ දැන් සමහර ආරණ්‍යවල ස්වාමීන් වහන්සේ ඉන්නවා අනිත් ළඟින් ස්වාමීන් වහන්සේට හැන්දෙන් බෙදා ගන්න. ඒක හාමුදුරුවෝ කෙනෙක් නේ හාමුදුරුවෝ ඔක්කොමටම කොණ්ඩ කොණ්ඩ බෙදාගෙන හැම කෙනෙක්ම මාරු මාරුවට බෙදා ගන්නවා. බලන දැන් කලින් බෙදලා ඉවර වෙනකොට ඉතින් ඔක්කොම ටික ඇනිලා වගේ ඉතින්. තීමිත දැනක් අස්සලා ගන්න බෑ නැන්නේ නේම. ඔක්කොම එකට වගේ. නමුත් ඒකත් සතුටින් අනුභව කරනවා. එකකින් ලොකු මානසික දියුණුවක් වෙනවා. කෙසේ වෙතත් පින්නතුනේ මේ හැම දෙයක්ම කරන්නේ අපේ හිතේ පිරිසිදු බව වැඩි කරගන්න එක. අපේ හිතට කෙලෙස් වලින් එන විශේෂයෙන් ලෝභයෙන් එනවා කෙලෙස්. ඒ වගේම අමනාපේ. අනිත් එකේ අඩුපාඩුකම් දැක්කහම අපෙන් කෙ ලොකු විරසක බවක් ඇති වෙනවා. ගැටමක් ඇති වෙනවා. ඒ ගැටම ඇති වෙන්නේ පින්නතුන් ප්‍රධාන වශයෙන් අපේ හිතේ අනිත් අය ගැන මෛත්‍රියක් නැති නිසා. ඒ නිසා අපි පුළුවන් තරම් අනිත් අය සුවපත් වෙත්වා, අනිත් අය ජීවිතේ සාර්ථක වේවා කියලා අපි නිතරම ප්‍රාර්ථනා කරන්න ඕන. එහෙම කරන්න පින්නතුනේ අපේ අනිත් අයගේ වරදේදී සමාව දෙන්න පුළුවන් මානසිකත්වයක් ඉන්නේ. පින්නතුනේ කෙනෙක්ගෙන් වරදක් වෙනවා නම් මොකක් හරි යාගේ අඩුපාඩුවක් තියෙන දුර්වලතාව නිසා ඒක වෙන්නේ. ඒක ඔයාගේ අසනීපයක් නිසා වෙන්න පුළුවන්, නැත්නම් ඒක මානසික ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්, ඇතැමිට ගෙදර මේ දවස්වල ප්‍රශ්නකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මොකක් හරි දෙයකින් තමයි කෙනෙක්ගේ අඩුපාඩුවක් වෙන්නේ. ඒ නිසා අඩුපාඩු වෙන කෙනාට අපි කේන්ති අරගෙන දොස් කියන කියෝතින් එයා තමත් හිත පීඩාවට පත් වෙනවා. එයා තමත් අසරණ වෙනවා. එයා ඒ නිසා අපි එහෙම කරන්න හොඳ නෑ. සානුකම්පිත ව්‍යාදස බලන්න ඕන. ඒක තමයි අපි ධර්මයේ ඉන්න විදිහට කරන්න ඕන. පින්නතුනේ බලන්න අපි කෑම පිඟානක් බෙදාගත්තාම අතට ඒ පිඟාන තියෙන කෑම ලෝකේ රටවල් කීයකින් ආපු කෑම දෙන්නේ? රටවල් ගානකින් ආපු කෑම ටික තමයි ඔබ ඉස්සරහ තියෙන්නේ. කී දෙනෙක් නම් අවුවේ ඉඳලා වැස්සට තෙමිලා සීතලේ ඉඳලා නිදි මරාගෙනද මේ ටිකට මහන්සි වෙලා තියෙන කියලා ඔබ දන්නවද? ඒ මහන්සි වෙච්ච බොහෝ දෙනෙක් බෞද්ධයන් නෙවෙයි, ධර්මය දන්නයත් නෙවෙයි. ධර්මය නොදන්න අයගේ උපකාරය නිසා මෙච්චර දුරට ඔබට ආහාරයක් ඔබේ ළඟට ආව නම් මේ සම්මා සම්බුදුරයාගේ දහමක් අහන ඔබ කොච්චර කෘතඥ වෙන්න ඕනද? ඒ කෑම ටික එතෙන්ට එන්න උදව් කරපු අයටනේ ඔබ සල්ලි දීලා ගත්තා වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් පින්නතුනේ කෙසේ හෝ ඒක ලැබීමට බොහෝ දෙනෙක් උපකාර කළා තියෙනවා අපට. ඒ නිසා ජපානය වගේ රටවල් ඒ ගැන හුඟක් හිතනවා. ටික වේලාවක් ඒ ගැන කෘතඥතාවය දක්වනවා. ඒ වගේම නාස්ති කරන්නේ අපට යවන්නේත් නැහැ. පින්නතුනේ මෙන්න මේ වගේ ගුණයන් තමන් ළඟ වැඩෙනවා. වැඩෙන්න පින්නතුනේ එක පැත්තකින් තමන් කුසලයේ දිනු කරගන්න වගේම ඊළඟට තමන්ගේ බුද්ධියත් එක්ක තමන් තේරුම් ගන්න ප්‍රධානම දේ තමයි තමන් දන්නවා තමන් ජීවිතයේ කුසලය මේ වගේ ලෞකික පින ලෞකික කුසලයේ වැඩි දියුණු කරගත්තට තමන්ට පාලනය කරන්න බැරි පැත්තක් ජීවිතයේ තියෙන බව දන්නවා මේ ලෞකික කුසලය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලෝකේ කාරණා කිහිපයක් තියෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන හේතු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ අවශ්‍යතාවයයි ලෝකෙට. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ බබලන්නේ ඇයි? ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන ධර්මය ලෝකයේ බබලන්න හේතු වෙන කාරණා මොකද්ද කියලා දේශනා කළා. මොනවද ඒ කාරණා කියන්නේ? ඒ තමයි අර කර්මයෙන් පාලනය කරන්න බැරි පැත්තක් අපේ ජීවිතේ තියෙනවා. අපට 40%ක් විතර පාලනය කරන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් 60%ක් විතරම තියෙන අපට පාලනය කරන්න බැරි දේවල්. මොනවද ඒ? අපේ කොච්චර ධර්මයේ හැතරුණත් මහලු වීම කියන කාරණේ අපට පාලනය කරන්න බැහැ. ඒ වගේම ලෙඩ වීම ටිකක් පාලනය කරන්න පුළුවන් සල්ලි තියෙනවා නේද? පේ දස්තර මහතුරුත් ඉන්නවා නේද? නෝනලත් ඉන්නවා. ඔව් අපිට මේ සාමාන්‍ය දේවල් වලින් පාලනය කරන්න බැරි දේවල් ටිකක් තියෙනවා. ඔව් මරණය අපට පාලනය කරන්න බෑ. ඔව් නැවත ඉපදීම පාලනය කරන්න බෑ. එනිසා මෙන්න මේ සාමාන්‍ය අධ්‍යාපනයෙන් සාමාන්‍ය ලෞකික කුසලයෙන් පාලනය කරන්න බැරි පැත්තක් ඒ අඩුව පුරවන්න තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අසංඛ්‍ය කල්ප ගණන් පෙරම් පුරලා අපට මේ දර්ශනයක් ඉදිරිපත් කරා. පින්නතුනි අපට මහලු වීම කියන එක දුක මේ ශාරීරියේ ලෙඩ මහලු වීම නිසාම නෙවෙයි. ඒ මහලු වීම කියන දේ තමන්ය මහලු වෙන්නේ මගේ ශරීරය මහලු වෙන්නේ කියලා හිතුවොත් තමයි දුක වෙන්නේ. මරණීය දුකක් බවට පත් වෙන්නේ මේ ශරීරය ඇතුළු ස්කන්ධ පංචකය උපාදාන කරගෙන මගේ කියන හැඟීම හිතුවොත් තමයි යාට ඒ මරණීය දුකක් වෙන්නේ. එනිසා බුදුදහමෙන් කරන්නේ මේ සාමාන්‍ය මහලු වීම නැවැත්වීම නෙවෙයි. සාමාන්‍ය කයේන මරණේ වැළැක්වීම නෙවෙයි බුදුදහමෙන් කරන්නේ. බුදුදහමෙන් කරන්නේ ඒත් එක්ක වෙන මානසික පීඩාව තමන්ට මේ දේ වෙනවා කියන අවිද්‍යාව මෝහය දුරු කිරීමයි ධර්මයේ තුලින් කරන්නේ. අන්න ඒ සඳහා කියන තුනේ සම්මා දිට්ඨිය අපේ දෙවෙනි පියවරට යන්නට ඕන. මේ කම්මස්සකට සම්මා දිට්ඨිය ඇති කරගෙන පුලුවන් තරම් දාන සීල භාවනා කරගෙන ආශිර්වාදේ ලබාගෙන නිරෝගී කම දිගාසිරි සම්පත්තිය කල්යාණ මිත්‍රයන් සද්ධර්මයේ ඔක්කොම ටික ලබා ගන්න මේ වාසි ටික මේ පින්කම් එක කරගෙන. හැබැයි මේ පින්කම් ටික ඔක්කොම කරලා නිකන් නම් ඉන්නේ ඒත් තමන් වාසිය ගත්තා වෙන්නේ නැහැ. ඔක්කොම ටික කරලා නිකන් ඉනවා වගේ වෙනවා. ඒ නිසා පින්වතුනි ඔබ දන් දෙන්නේ ඔබ සිල් රකින්නේ මව දෙමාපියන් සලකන්නේ දරුවන්ට හොඳට උගන්වන්නේ ඔබ හොඳට ඉගෙන ගන්න ඔබ හොඳ රැකියාවක් කරන්නේ මේ ඔක්කොම කරන්නේ මොකටද? නිවී සැනසෙල යන්නේ නාලේ ඉන්නකොට හොඳට සනීපෙන් ඉන වෙලාවට මේ යනවා කියලා දකින්නද? සමහර අය කියන්නේ හරියම හොඳයි හරියම සාර්ථකයි කෙනාගේ ජීවිතය නින්දෙදිම නේ මැරුණේ යා හරියම හොඳයි යා නාලේ ඉන්නකොට කාලා හරිය සනීපෙන් යා මැරුණේ කියලා කියනවා. පින්නතුනේ මැරෙනකොටම ඉපදුනේ අපායේ නම් ඒ මරණය වාසනාවන්තද? ඒ මරණය වාසනාවන්ත මරණයක් වෙන්නේ නැහැ පින්නතුනි. බුදුදහමේ හැටියට මැරෙන විදියෙ නෙවෙයි මරණය වාසනාවන්තය කියලා කියන්නේ. එහෙනම් මොකින්ද? උපදින තැන අනුව. උපදින තැනෙන් තමයි තීරණය කරන්නේ මරණය යහපත් මරණයද අයහපත් මරණයද කියලා. දැන් බලන්න බිම්බිසාරජතුමා මැරුණේ කොහේද? බිම්බිසාරජතුමා මැරුණේ හිරගියක් මත. තමන්ගේ පුතුණුවන්ගේ වදදීමට ලක් වෙලා මැරුණේ. නමුත් ඒ මරණය අභාග්‍ය සම්පන්න මරණයද? නෑ, ඒක වාසනාවන්ත මරණයක් වුණා. බුදුරජාණන් වහන්සේගේ මරණය ත්‍රිවිධ මංගල්‍ය වලින් එකක්. ඉපදීම, බුදු වීම, මරණය බුදුහාඳුරන්ගේ පිරුවන් සෑම මංගල්‍යයක්. අපට නම් අවමංගල්‍යයක් නේ. අපට අවමංගලයක් වෙච්ච මරණය තියෙනතනේ බුදුහාඳුරන්ට මංගල කර්මයක්. බලන්න වෙනස. මෙන්න මෙතෙන්ටයි පින්නතින අපේ ජීවිතය රැගෙන යන්නේ. ඒ නිසා සාමාන්‍ය ලෝකේ කෙනා හඬන්නේ වැළපෙන කාර්යයේදී බෞද්ධයන් හැටියට අපි මේ ධර්මයෙන් දෙවනි පියවරෙන් ප්‍රතිඵලයක් ගත්තොත් පින්නතුනේ එදාට අපේ මරණයේ මරණයක් නෙවෙයි. එදාට අපේ මරණය මගුල් ගියක් බවට පත් වෙනවා. අන්න එතෙන්ටපත් වෙන්න ඒ පත්තර ලන්නයි බුදු දහමෙන් අපට මේ දෙවෙනි පියවරෙන් අනුශාසනා කරා. ඒක ආකාර කිහිපකින් කරන්න පුළුවන් එක දෙයක් තමයි අපට සාමාන්‍ය ලෞකික කුසලයේ කරලා මේ අහිමි වෙන ආත්ම භාවයට වඩා සුගතිගාමී තැනක ඉහළ තැනකට යන්නට අවස්ථාව සලසා ගැනීම එකාතකින් මංගල්‍ය කාරණයක්. දැන් අපි කියමු ලංකාවේ ඉඳලා මෙහෙ එනකොට ලංකාවේ ගියතොර නැති වුණා නෙමෙයි. හැබැයි ඔබ ඇඬුවද? නෑ නෙමෙයි, සතුටින් නෙමෙයි ආවෙනකොටනේ. ආවට පස්සේ දුක් විඳට රැමිට දෙමාපියෝ නැති නිසා ඉතින් ඥාති නැත්නම් දුක් වෙන්නත් ඇති. එහෙමනම් ඉතින් එන්නේ නෑ නේද? ඉතින් කැම ඉන්නව නෙමෙයි. ආවේ ඉතින් කැමති නිසානේ. පින්නතුනි, එනමුත් ඔබ දැක්කයි ඊට වඩා සාර්ථකත්වයක් ඔබේ ජීවිත තුල තියෙන බව. අන්නේ වගේ පින්නතුනි ලෞකික කුසලයේ තුල හරිනගෙන අපට ඉන්න තැනට වඩා නික්මෙන්න ඉහළ තැනට යන්න අපට ඉන්න කාලයේ කුසලයේ ලෞකික කුසලයේ දිනු කරගත්තා නම් ඒක අපේ යම්කිසි විදිහක සාර්ථකත්වයක් ජීවිතේ. හැබැයි පින්නතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙච්ච මෙවැනි කාලෙක ඒ සාමාන්‍ය ලෞකික කුසලයේ විතරක් ප්‍රමාණවත් නැහැ. ඊට වඩා කැනකට අපේ හිත අපේ දියුණු කරගන්නට ඕන. ඒ නිසා පින්නතුනි අපි තේරුම් ගත යුතුයි අපට දුක හටගන්නේ කොහොමද කියලා. යම්කිසි වෙලාවක දැන් බුදුදහම කියන්නේ ඉතාම සායෝගය කියන්නේ මේකයි. දැන් මෙතන ඉඳන් වා කල්පනාවෙන් කලින් හිටියට වඩා කල්පනාවෙන් අහන්න ඕනේ. දැන් මොන ටික ටික දැන් මොහොත වෙරළින් නම් යනවා ටික ටික ගැඹුරටින්. දැන් මොන සරල සීමාවල් ඉවර වෙගෙන යන්නේ. පින්නතුනේ දැන් කල්පනා කරන්න බලන්න ඔබට යම් කිසි වෙලාවක දුකක් ඇති වෙනවා නම් මනසට ඒ ඇති වෙන වෙලාවේ ඔබේ මනසේ ස්වභාවය මොකද්ද? ඔබේ හිතේ යමක් ගැන ආගයක්, කෙනෙක් ගැන අමනාපයක්, යම් රූපයක් ගැන මුලාවක් ආදී මේ කරුණක් ඔබේ හිතේ ඇති වෙනවා නම් විශේෂයෙන් අපි කියමු රාග ද්වේෂ දෙක. දෙකෙන් ඔබට මනසට පීඩාවක් නම් නැත් අපි කියමු රාගයටත් වඩා ද්වේෂයෙන් අපිට පීඩාවක්පත් වෙන්නේ. කෙනෙක්ගේ අඩුපාඩුවක් නිසා අපට ඒ කාරණයක් කෙනෙක් බැනපු දෙයක් හරි අපි අකමැති දෙයක් කරපු දෙයක් ගැන හරි අපට අමනාපයක් ඇති වෙනවා කියමු හිතේ. ඒ ඇති වෙන වෙලාවේදී තමන්ගේ හිතේ ස්වභාවය මොකද්ද? ඔව්, අයෝනිසෝමනසිකාරය තමයි. ඒ අයෝනිසෝමනසිකාරයේ ස්වභාවය මොකද්ද? ඒ මොහොතේ අපි ජීවත් වෙන්නේ කොහේද? ඒ මොහොතේ අපි ජීවත් වෙන්නේ ඒ අතීත අරමුණ තුළ ජීවත් වෙන්නේ. ඒ දැනගෙනාගේ සිද්ධිය තුන අපි ජීවත් වෙන්නේ. යම් දුකක් ඇති වෙනවා බලන්න ඔබේ ළඟම ඥාතියේ මිය ගියාට පස්සේ ඔබ අනනවනේ. අනනකොට කොහොමද අනන්නේ ඔබ? ඔව් අම්මා මට සැලකුවේ මෙහෙමයි, මෙහෙමයි මාව ඉස්කෝලේ සංගයේ මගේ කොණ්ඩේ පීරුවේ මෙහෙමයි, මං වෙනේ හුවා කම මහසුන කියලා අන්නේ සිද්ධිය ඔබ හිතලා ඒ හිතනවා විතරක් නෙවෙයි ඔ ඒ සිද්ධිය තුල ඔබ මේ මොහොතේ ජීවත් වෙනවා. සමහර නම් අඩන්නේ වෙන අදහසුණු කන්නවා පෙලක් අය. එක මල ගෙදරක ගියේ වගේ අම්ම කෙනෙක් මැරිලා මේ දුවේ කනනවලු. අනේ දැන් මගේ පුතා කවුද ඉස්කෝලේ එක්කන් යන්නේ කියලා. ඇත්තනම සමහර එහෙම තමයි. අම්මල තාත්තලා මැරුණා මඩන්නේ අර වෙච්ච පාඩුවට. ඒ කරපු සේවයටම නෙමෙයි ඇත්තෙන්. ඒ ප්‍රසංගිතාවේ නඩනවා නම් තව කමන්නේ. මේ අඬන්නේ පාඩුවටම. ඉතින් පින්නතුනි ඒ වගේ කෙසේ වෙතත් කොහොම හරි අපට මේ දුක ඇති වෙනවා නම් ඒ ඇති වෙන අවස්ථාවේ හිතේ ස්වභාවය තමයි පින්නතුනි අපි මේ වර්තමාන මොහොතේ අපේ හිත තියෙන ස්වභාවය මත නෙවෙයි අපි වෙල ජීවත් වෙන්නේ. දැන් මියගේ කෙනෙක් වෙනුවෙන් අඬන වෙලාවේ ඒ මොහොතේ තත්ත්වය නම් ඇත්තෙම පින්නතුනි ඒ කෙනා අකුසල කරපු කෙනෙක් නම් ඒ කෙනා මේ වෙලාවේ මොකද දුගතියේ ඉන්නේ. එහෙනම් ඒ කෙනා ගැන දැනටත් වඩා අඬන්න ඕනේ නේද? કોઈ මැරිච්ච කාරක් නෙවෙයි අඬන්න ඕනේ නේද? අනේ මේ හිටිය සුගතිය හිමි වෙලා දැන් මේ අපායේ දුක් විඳිනවෝ කියලා අඬන්න ඕනේ නේද? අනිත් කාරණේ තමයි පින්නතුනි එයා සුගති ගාමි වෙච්ච කෙනෙක් නම් ඇත්තටම අඬන්න ඕනේ නැහැ. එහෙනම් මේ වෙලාවේ තමන් උපේක්ෂා සාගතව බලන්න ඕන අනේ යා කරෝටින් කන් නිසා දැන් හොඳ තැනක නේද ඉන්නේ. එතෙන්දි අඬන්න අවශ්‍ය නැහැ ඇත්තෙම. පින්නතුනේ මෙන්න මේ දෙකම බලනකොට අපට යම්කිසි වෙලාවක් අපේ හිතේ කෙලෙසක් ඇති වෙනවා නම් යම් කිසි වෙලාවක අපේ හිතේ මනසට පීඩනයක් නම් හොඳට මතක තියාගන්න, ඔබ මේ මොහොතේ ඉන්නේ වර්තමාන මොහොතේ සම්මා සතිය නෙවෙයි. අඬන වෙලාවේ දුක් වෙන අය විතරක් නෙවෙයි, ඔබ ඇතැමිට පාටියක කියලා සින්දුවක් කියන වෙලාව ගන්නත් පුළුවන්. ඒ වෙලාවෙත් ඔබ ඉන්නේ සතිය නෙවෙයි. ඒ වෙලාවේ ඔබ ඉන්නේ රාගයෙන් ද්වේෂයෙන් නැති වුණාට ඔබ ඉන්නේ මෝහයෙන් ඉන්නේ. ඒ මෝහය නිසා ඒ මොහොතේ ඔබට දුකක් නැති වුණත් කොයි මොහොතේ හෝ දුක ඇති වෙන ආසන්නකම ඔබ ඉන්නේ. දැන් ලස්සනට සංගීත සංදර්ශනයක සින්දු දාලා ලයින් දාලා පත් වෙනවා. හරියට සතුට වෙනවා. එක පාර කරන්න ගියන්. මොකද වෙන්නේ? අර සතුටක් නැති වෙලා කේන්ති ගිහිල්ලා විදුලි බල මණ්ඩලයටත් බැනලා ඒ බලන් ඉඳෙම අපි අඬන්න බැනලා. තිනතුනි වර්තමාන මොහොත තුල මේ මොහොත ලෝභ ද්වේෂ නැතුණත් තිනතුනි තමන් ඉන්නේ මොහයෙන් නම් ඒ මොහේ වෙලා විදි තිනතුනි අපි ඒ දුකෙන් නිදහස් වෙලා නැහැ. ඒ නිසා තමයි බුදුදහමේ කියන්නේ යමක් ගැන හිතනකොට හොඳට කල්පනා කරලා බලන්න, තමන්ට හිතට මනසට පීඩනයක් නම් ඒ වෙලාවේ ලක්ෂණය ඇතැම් විට රාග ද්වේෂ දැඩිව නැති වුණත් තමන් පුද්ගලයෙක් ගැන හිතන වෙලාව බලන්න, තමන්ගේ දරුවා ගැන බලන්න, දරුවා ගැන හිතන වෙලාවේදී ඔබ ඒ දරුවා බාහිර ලෝකේ ඉන්නවා කියලා හිතුවොත් ඒ කියන්නේ ඔබ මෝහය තුළ ඔබ අවිද්‍යාව තුළ ඉන්නේ. අන්න ඒ හැඟීම සිහි කරනකොට යම්කිසි කෙනෙක් එයා බාහිර ලෝකේ ඉන්න ආත්ම සහිත නිත්‍ය පුද්ගලයෙක් කියලා හිතුවටින් ඒ පුද්ගලයා ගැන ඔබට මේ මොහොතේ දුකක් නැති වුණත් අනාගතයේදී ඔබ ඒ පුද්ගලයා හොයාගෙන යන පරිසරයට යන සූදානම්. ඒ නිසා පින්නතුනි මේ මොහොතේ එයා ඔබට නොපෙනී ගියත් එයා සිහි කරන ඕනම මොහොතක එයාගේ ලෝකයට නැවත යන්න පුළුවන් මට්ටමේ ඔබ ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, යම් කිසි කෙනෙක් මිය ගිහිල්ලා එයාගේ ශරීරය ආදාහනය කළා, එයාගේ අලුටි ගඟේ පාකල යව්වත් අපි හිතන්නේ ඇමෙක ලෝභීව නැ ගන්න දෙන අවසන් කියලා නේ. එයාගේ ශරීරය වෙනස් වෙලා ගියපු බව අපි තේරුම් ගත්තත් තාම අපි එක දෙයක් නිත්‍ය හැටියට අරන් තියෙන්නේ මොකද්ද? එයා සංඥාවක් විදියට අවිද්‍යාව සහගතව මේ නිත්‍ය සංඥාව අපි අරන් තියෙන්නේ. ඒ නිසා මේ නිත්‍ය සංඥාව නිසා ඒ පුද්ගලයාගේ ශරීරය ආදාහනය කළා. ඇතැමිට දරුවෙක් වෙන්න පුළුවන්, ඇතැමිට අම්ම තාත්තා වෙන්න පුළුවන්. දේහය ආදාහනය කළාට මේ ගනුදෙනුව අවසන්නේ. රූපය අනිත්‍යතාවයක් තේරුම් ගත්තා. නමුත් වේදනා සංඥා සංඛාර තාම නිත්‍යය ගැන හැඟීමෙන් ඉන්නේ. ඒ නිසා තමයි ඒ සංඥාව නිත්‍ය හැටියට අරගෙන ඕනම මොහොතක ඒ ලෝකයට අපට නැවත යන්න පුළුවන් මට්ටම තියෙනවා. ඒ සංඥාව නිත්‍ය සංඥාවක් විදිහට අපි ගත්තොත් එයා මේ ගිහිල්ලා හුඟක් කල ගියත් මරණාසන්න මොහොතේ ඒ සිතුවිල්ලත් එක්කනම් තමන් ඉන්නේ. මෙතන තමන්ගේ ශරීරයක් හරිනවත් එක්කම එයා ඉන්න තැනට සම්බන්ධ තැනකට යන්නට ඔබ ටිකට් එක දාගෙන තියෙනවා. කිසිම සම්බන්ධයක් සම්බාධකයක් නැතුව කිසිදු භෞතික දෙයක උපකාරයක් නැතුව ඔබේ මේ අවිද්‍යාව විසින් ඔබ ඒ කෙනාගේ ලෝකයට රැගෙන යනවා ඇති. ඔබේ කර්මයට අනුරූපව එයත් ඒ කර්මයට සරිලන තැනක ඉන්නවා නම් මෙන්න මෙවැනි සත්‍යයක් මත පින්නතුනි. එහෙනම් අපි මේ ගැන නුවණින් තේරුම් ගන්නට ඕන. ගිලන් පස්ස වළඳන ගමම පින්නතුනි වළඳන කමන්නේ අවධානයනොත් ඉන්න පින්නතුනි. එහෙනම් අපි බුදුදහමේ හැටියට නියම විදියට සම්මා දිට්ඨියෙන් දෙයක් ගැන බලන්නේ කොහොමද? ඔබ ඇසෙන් දැකපු රූපය ඒ රූපය සජීවී රූපයක් නම් ජීවියෙක් නම් සත්වයෙක් නම් ඔබේ දරුවෙක් වෙන්න පුළුවන්, ඥාතිවරයෙක් වෙන්න පුළුවන්, මිතුරෙක් වෙන්න පුළුවන්. ඒ මතක් වෙන කෙනා මතක් වෙනකොටම සත්වයේ කියලා ඔබ තේරුම් ගත්තොතින්, නিত্য පුද්ගලයෙක් ඉන්නවා කියලා ඔබ තේරුම් ගත්තොතින්, ඒ පුද්ගලයාට ඇලීම බැඳීම නැහැ කියලා විතරක් බේරෙන්න බෑ. ඒ අවිද්‍යාව තියෙන නිසා ඕනම වෙලාවක ඔබ ඒ දේ හරහා යන්න පුළුවන්. මරණාසන්න මොහොත කියලා කියන්නේ පින්නතුනි, මරණාසන්න මොහොත කියලා කියන්නේ සාසීනිය කියන අවස්ථාව දෙක හොඳට බලන්න. සිහිනය කියන අවස්ථාවේදී අපට සිහින තේන්නේ මේ ලෝකයේදී දැකපු සිහින විතරයි, අත්දැකීම් විතරයි. දැන් අපි කලින් කිව්වා, දැන් ඇමරිකාවට ආවොත් ඇවිල්ලා අවුරුදු ගාණක් යනකම් ඇමරිකාවේ ඉන්න පේන්නේ, ලංකාවේ ඉන්නම තමයි පේන්නේ. දැන් අපිට නම් තාම පේන්න ගත්තේ නැහැ මෙහෙ. තාම ලංකාවේ ওই වම් පැත්තෙන් වාහනේ යනවා, ඒව තමයි පේන්නේ. පින්නතුනේ ඒක තමයි හැටි, මිනිස්සු හැටි. එතකොට සාමාන්‍ය සිහිනේදී සාමාන්‍යයෙන් පේන්නේ මේ මනුස්ස ලෝකයේහි ටික විතරයි අපිට පේන්නේ, සීනෙදි පේන්නේ. ඒක ඔක්කොම එකට සම්බන්ධ කරලා පෙන්නන අපි මේ නිරුද්ධ වෙච්ච සංඥා තාම ඇති කියලා හැඟීමෙන් ඉන්නේ. ලංකාවේ ගෙදර මතක් වෙනකොටම ගෙදර තියෙ කියලා හිතන්නේ. අම්මා මතක් වෙනකොටම අම්මා හිටියත් ඉන්නවා, අම්මා මිය ගියත් තාමම ඉන්නවා. ඒතරේ මේ ඔක්කොම ටික තියෙනුත් නැහැ හීනෙදි බලන්න. හීනෙදි ජීවත් වෙන මරණ කතාවක් නැහැ. Taman ගමනක් යනවා, ජීවත් වෙන මිනිහාටේ කම් වෙනවා, එයාත් එක කඩේකට යනවා. මැරිච්ච කෙනෙක් වනේ යාළුවෙක් කැවිලේ ඉන්න කඩේ යත් ඉන්න. ඒ ඔක්කොම එකට මේ යන්නේ. ඒ තේනෙදි මැරිච්ච ජීවත් වෙන කතාවක් නැහැ. මැරිච්ච අය තාම සජීවී ලෝකේ තමන් එකේ හීනෙ ඉන්නවා. ඒක තමයි හීනෙ ස්වභාවය. ඒ කියන්නේ පින්නතුනි තාම අපේ ෆයිල් ක්ලෝස් වෙලා නැහැ, ඩිලීට් වෙලා නැහැ. දැනට පොඩ්ඩක් මේකේ පැත්තකට ගලලා තියෙන ඕන වෙලාවක ඕපන් කරගන්න පුළුවන් මට්ටම තියෙන. ඒ නිසා බැනපු ඒවා, ලෝභ කරපු ඔක්කොම ෆයිල් ටික තියෙන සම්. ඕනම වෙලාවක ඒ ෆයිල් සිහින දෙහැරෙනවා. නමුත් පින්නතුනි මරණාසන්න මොහොතේ ඇරෙන මොන ෆයිල්ද? මේ අවුරුදු 50 ඇගේ ෆයිල්ද? නැහැ පින්නතුනි, කල්ප ගානක ෆයිල් ඔක්කොම ටික එක ලයින් එකකට තියලා ඇරෙන ඔක්කොම ටික. ඒ වෙලාවේදී මේ ආත්ම කර්මයක් විතර නෙවෙයි, මීට කල්ප 500කට කලින් කල්පයක ෆයිල් එකක් ඕපන් වෙන්න පුළුවන්. ඒක තමයි පින්නතුනේ ජීවිතයේ තියෙන අනතුර. අන්න ඒ අනතුර හැබැයි අනතුරක් නෙවෙයි පින්නතුනේ. ඒ අනතුර අපි වගේ සාමාන්‍ය පින්කම් කරන අයට නෙවෙයි. එක සම්බුද්ධ ශාසනයක එක්කෙනෙක් විතරක් දෙන අසද්දෘශ මහදානෙ දීපු කෝසල මල්ලිකාවටවත් ඒ සුගතිය ලබා ගන්න එක පහසු දෙයක් වුණේ නැහැ. ඒ නිසා පින්නතුනි සතර බොහෝ දිග ගමනක කතාවක් අපිත් එක්කම යනවා. ඒ නිසා මෙන්න මේ අනතුර හරියට තේරුම් අරගෙන ඉතාම බුද්ධිමත් විදියට අපේ ප්‍රඥාව ඉහළම තැනකට ගෙන යන්න තමයි බුදුවරයෙක් ලෝකේ පහළ වෙන්නේ. නිකන් සරල දෙයක් දෙන්න නෙමෙයි පින්නතුනි. යම්කිසි දෙරි කෙනෙක් ඇවිල්ලා ගෙදර ඉස්සරහා මොන හරි දෙයක් මලක් දාලා යනෝ, මැණිකක් දාලා යනෝ, ඩොලර් 100ක් දාලා යනෝ, ඒ වගේ කතා නෙමෙයි පින්නතුනි බුදුදහමේ කියන්නේ. ඊට වඩා වෙනස් දෙයක් මේ. ඒ සරල දෙයකින් අපට මේ අනතුරෙන් බේරෙන්න බෑ. ඊට වඩා තැනකට අපේ ප්‍රඥාව දිනු කරගන්න ඕන අපට. ඒ නිසා ඒක සක්‍රීය ලෙස ධර්ම ශ්‍රවණය කළා, ප්‍රඥාව දිනු කරගෙන සමථ විදර්ශනා භාවනා වශයෙන් ඊටාම් සජීවී ලෙස සක්‍රීය ලෙස ප්‍රඥාවන්තව දරන ලද ව්‍යායාමයක ප්‍රතිඵලයක් විදියටයි මේ ගැටලුවෙන් අපට නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පින්නතුනි එහෙනම් අපි කල්පනා කරලා බලන්න වටිනවා. දැන් අපි දැන් හිතන විදියට අපි කියනවා කිසිම දෙයකට අපි ආසාවක් නැහැ කියලා නේ. මට නම් ඕන දෙයක් අත්හරින්න පුළුවන්. මං කිසිම කෙනෙක්ගේ කමනාපයක් නැහැ කියලා අපි කියන්නේ නේ. එහෙම තමයි දැන් කියන්නේ. නමුත් වෙනුතුනේ මරණාසන්න මොහොත කියන එක තරම් සරල දෙයක් නෙවෙයි අපි මේ ඉන්න මානසිකත්වය තුළ. ඒ නිසා අපට ඉහෙලටම අපේ කුසලයේ දිනු කර ගන්නට වෙනවා. දැන් ඉන්න මානසිකත්වයේ මත පිනතුනේ යම් කිසි කෙනෙක් පුද්ගලයේ සිහි වෙනකොටම අපට පේන්නේ එයා බාහිර ලෝකේ ඉන්නවා කියලා. එයා ජීවත් වෙන කෙනෙක් විතරක් නෙවෙයි. එයා මරණයට පත් වෙච්ච කෙනෙක් වුණත් තමන්ගේ ආච්චි වෙන පුළුවන්, සීය වෙන පුළුවන්, නැන්ද වෙන පුළුවන්, මාම වෙන පුළුවන්, එයා සිහි වෙනකොට එයා අපේ ලෝකේ මිය ගිහිලා නැහැ. එයා හිතේ කාලේ අඳපු ඇඳුමත් එක්ක නේද හැරමිටියත් එක්ක දැන් ඉන්න තේනෝනේ. එයා අපේ ලෝකේ සාම ජීවත් වෙනවා. අපේ ලෝකේ නැහැ කියලා කියන්නේ අපේ මතකෙන් යා නැහැ කියන්නේ. හැබැයි මේ මතකෙන් නැහැ කියලා කියන්නේ తాවකාලික විතරයි. මේ මතකයක් ඕනෙලා කලුත් වෙන්න පුළුවන්. ඒ නිසා හැබැයිසම මෙන්න මේ සම්බන්ධය තියාගත්තොත් තියාගන්න තර අපි කැමති හැම දෙයක්ම නේ. යාළුවත් එක්ක හොඳට ඉන්න කැමති. ඉතින් කමක් නැහැ ඉන්න. බුදුදහමෙන් බැහැර කරන්නේ නැහැ. දරුවන්ට උදව් කරන එක කරන්න. ඥාතීන්ට උදව් කරන එක කරන්න. ඒව උපරිම ලෙස කරන්න. කරන වගේම පින්නතනේ අපි ඒ අය පින්දහම් කළා සතරේදී ප්‍රාර්ථනා කරනවා නම් ඔබ ප්‍රාර්ථනා කරන්න කමන්නේ. ලබනාත්මේ තමන්ගේ ස්වාමිය තමන්ටම වෙන්න ඕන, තමන්ගේ පුතා තමන්ටම වෙන්න ඕන කියලා ඔබ ප්‍රාර්ථනා කරනවා නම් කරන්න. ඒකත් කමක් නැහැ. පින්දහම් කරමින් ඔබ කළොතින් සතරේදී ඔබට ඒ පින්වත් ධර්ම ලැබෙයි. හැබැයි පින්නතුනි දරුව ලැබෙනකොට දරුව විතරක් නෙවෙයි ලැබෙන්නේ. දරුවට දරුවගේ තියෙන කරදර ටික, අකීකරුකම් ටික, ලෙඩ වෙන එක, දරුවගේ ආයුෂ අඩු වෙනව නම් Tamanට කලින් දරුව මැරෙන්න තියෙන එක, ඒ ටිකත් ඔක්කොම එක තමයි බාර ගන්න වෙන්නේ. අනේ දරුවා විතරක් මට දෙන්න අනිත් ඒවා නම් එපා කියලා එහෙම බෑ වෙනතන. ඔක්කොම ටිකත් එක්ක තමයි බාර ගන්න වෙන්නේ. ඔක්කොමත් එක්ක නම් කැමති බාර ගන්න. සුබ පැත්ත විතරයි මට ඕනේ, අනිත් පැත්ත විතරක් බෑ කියලා බෑ. ඔබ එහෙම කැමති නම් එහෙනම් දෙකම අරගෙන පින්දහම් කරමු යන්න. ඒක මාර්ගය මේ මුලින් සඳහන් කරපු කම්මස්සකට සම්මාදිට්ඨියෙන් කරන්න පුළුවන්. පින්දහම් කරලා සුගතිගාමී වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකයට යන්න පුළුවන් කරන්නේ නෙවෙයි, ධ්‍යාන වැඩලා බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්. ඒක බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි ඒ දේ පින්නතුනේ බුදුවරේ පහළ නොවෙච්ච කාලයක වුණත් ලෝකේ කරන්න පුළුවන් දෙයක්. බුදුදහමෙන් කියන විශේෂත්වය තමයි ඊට වඩා ගැඹුරින් ජීවිතයේ සමද්දයක් අපට දෙනවා. ඒ තමයි පින්නතුනේ මේ ජීවත් වෙන කාලේ අර ජරාවේ මහලුවේ මාදී දේවල් ඇදෙනොත් ඉක්මිලා යන්න පුළුවන් ඉදේ දර්ශනය අපට මේ ධර්මයෙන් පුදින් දෙනවා. අන්න ඒ දර්ශනය අපි ඇති කරගන්නේ කොහොමද? මේ සද්ධර්ම ශ්‍රවණය කළා අපට කෙනෙක් සිහි වෙනවා නම්, අතීතයේ දැකපු කෙනෙක් වෙන්න පුළුවන්, මේ දැනට ඉස්සරහ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඉන්න කෙනා දිහා බලනකොට හොඳට නුවණින් බලන්න මේ කෙනා කියන්නේ කවුද? මෙයාගේ කෙස් තියෙනවා, සම තියෙනවා, දත් තියෙනවා, ලේ තියෙනවා, මේ කොටස් 32ක එකතුවකින් මේ එකට එකතු කරපු දෙයක් මේ තියෙන්නේ. ඒ වගේම මේ දෙය හදලා තියෙන මොකින්ද? ආහාරයේ නිර්මාණයක් මේක. මව කුසේ ඉන්න කාලේ අපේ අම්මා ගත්ත ආහාර සහ අපි මේ ලෝකෙට බිහිුණාට පස්සේ අපේ මුඛයෙන් කුසල ගත්ත ආහාර තුල වර්ධනය වෙච්ච දෙයක් තමයි මේක. මේ ඇති වෙච්ච ශරීරයේ වර්ධනය උනේ මේ මනසත් එක්ක. ඒ වගේම මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් හතරක් තමයි මේ දෙතිස් කුණපේ යන්තිමට ගියාම පේන එක. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ ටික එකට එකතු වෙලා ඝන වෙලා තියෙනවා. ඒ ඝන වෙච්ච දේ අවකාශය තුල, ස්පේස් එක තුල කිසියම් හැඩයකට නිර්මාණය කළ තියෙනවා. ඒ නිර්මාණය කළ තියෙන දේ මේ මනසේ ස්වභාවය අනුව හැම මොහොතකම ඇති වෙමින් නිරුද්ධ වෙමින් තියෙනවා. ତେଣୁ මෙන්න මේක වැටහෙන්න වැටෙන්න අපට තේරෙනවා අපි මේ සත්‍යයේ පුද්ගලයෙක් හැටියට ආත්ම කියලා කෙනෙක් ගත්තට ඇත්තටම ආත්මයක් නැති දෙයක් නේද කියලා අපට මේක පේනවා. ආහාර නිසා ඇති වෙච්ච දේ ආහාරය නිරුද්ධ වීමෙන් නැති වෙනවා. මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන අවකාශ කියන මේ කොටස් හය එකතුවක් තමයි සජීවී පුද්ගලයෙක් කියලා කියන්නේ. සජීවී නැති අජීවී දෙයක් නම් විඥානේ නැතුව අනිත් පහේ එකතුවක් මේක. එතකොට අපි සජීවි පුද්ගලයෙකුට රාගයක් හරි ද්වේෂයක් හරි හට ගන්නව නම් ඔබ බලන්න මගේ මේ රාගය හෝ ද්වේෂය ඇති උනේ මේ පුද්ගලයාගේ කෙස් ටිකටද, මේ පුද්ගලයාගේ දත් වලටද, නියපොතු වලටද, ලේ වලටද? හොඳට නුවණින් බලන්න. අන්න ඒ බලන ක්‍රමය තමයි සතර සතිපට්ඨානේ කායානුපස්සනාව කියලා කියන්නේ. ඒක අපට 23 පෙර විදියට බලන්න පුළුවන්. සතර මහා භූත රූප විදියට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා බලන්න පුළුවන්. නැත්නම් නව සීවතික කියලා මේ ශරීරයෙන් මරණයට පත් වුණාට පස්සේ බුද්ධමාතක විනීලක විපුබ්බකාදී වශයෙන් ටිකෙන් ටික වෙන් වෙලා වෙනස් යන විදිය නෝනින් බලන්න. දැන් මේ ශරීරය අපි ආත්මය කියලා හිතුවට දැන් මගේ ශරීරය කියලා බලන්නේ. දැන් මේ හාමුදුරු කෙනෙක් කියලා ඔබ හිතාගෙන ඉන්නවා. මේ ඉන්න හාමුදුරු දැන් මරණයට පත් වුණොත් මොකද්ද? එතකොට හාමුදුරුවෙක් කියලා නෑ නේ කියන්නේ නේ. මෘත ශරීරය කියලා ඊට පස්සේ කියන්නේ නේ. එතකොට ඔබ කලින් ඇත්තටම මොකද්ද මේ හිතන්නේ මේ හාමුදුරුවෙක් කියලා? කලින් අපි හිතන් ඉන්නේ දකින්න කලින් මෙන්න මේ බාහිර භෞතික පේන රූපයට තමයි අපි සත්‍යයේ පුද්ගලෙක් විදිහට අපි හිතාගෙන ඉන්නේ. එහෙම හිතාගෙන ඉන්න අපේ සම්බන්ධය මත කෙනෙක් එක්ක අන්තිම තත්පරය දක්වාම බෙහෙත් දිදී කුලං ගහ ගහ කොහොම හරි තියාගෙන ඉන්න බලනවා මගේ ඥාතිවරයා කියලා. මේ ආත්ම සංඥාවත් එක්ක බැරි මට යන ඉතින් ගහපු බට් එක අයින් කරනවා. අයින් කරාට පස්සේ කියන දැන් ඉවරයි. දැන් ඉතින් පින් දෙමු, දැන් ඉතින් දැන් ආත්මේ ගියානේ. දැන් ඉතින් පාසුකලක් කරමු. ඊට පස්සේ ඔනේ මෙතෙක් කලින් සංගීතයේ ශරීරය ආත්මය කියලා ඊට පස්සේ දැන් හිත ආත්මය කියලා දැන් හිතට පින්නේ. ලෞකික මට්ටමේදී මේක තමයි ලක්ෂණය. ඉතින් අනුමෝදන් වීම නෙවෙයි කියලා නෙමෙයි මේ කියන්නේ. ඉතින් අනුමෝදන් වෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් අපි මේ හිතාගෙන ඉන්නේ විදිය මේ නුවණින් බලන විදිය. එතකොට අපට පින්නතුනි යම් කෙනෙක් සිහිපත් වෙනකොට හෝ යම් කෙනෙක් දකින්නකොට හෝ ලම් කෙනෙක් ලක්ෂණ කෙනෙක් වෙන්න පුළුවන්, ලක්ෂණ අඩු කෙනෙක් වෙන්න පුළුවන්, කැත කෙනෙක් වෙන්න පුළුවන්, ඒ මොනම හරි සංඥාවක් අපට ඇති වෙන්නේ පින්නතුනි මෙන්න මේ ආත්ම සංඥාවත් එක්ක. සත්‍ය පුද්ගලෙක් ඉන්නකොට තමයි අහවලා ලස්සනයි, අහවලා කැතයි, අහවලාට මම කැමති නෑ කියලා ඔක්කොම කතා ටික කියන්නේ මේ සත්‍ය පුද්ගල සංඥාවත් එක්ක. දැන් කෙනෙක් එක්ක අපි අමනාපය කියමු. අමනාප වුණත් වෙනතුනේ මරණයට පත් වුණාට පස්සේ නෑනේ අපිට ශරීරයට ගහන්න යපෙන්නේ සාමාන්‍ය බාහමිදී අසතුටු සයිම ගන්න ඇති ඉන්නවනේ. නමුත් වෙනතුනේ සාමාන්‍ය ලෝකේ නෑනේ මම කරන්නේ නේ. එතකොට පින්නතුනි අපි එතකන් හිතාගෙන ඉන්නේ මේ ශරීරය තුර ආත්මය කියන ස්වභාවයෙන් තමයි අපි හිතන්නේ. එතකොට මේ තේන ආහාරයෙන් පෝෂණය වෙච්ච මේ ශරීරය තුර ශරීරය දකිනකොට විඥානයත් එකත් එක තියෙනකොට සම්බන්ධව තියෙනකොට අපි හිතාගෙන ඉන්නවා මේ අහවලා අහවල් නම තියෙන කෙනා හරි හොඳ කෙනෙක්, හරි කරුණාවන්ත කෙනෙක්, නැත්නම් හරියට කේන්ති යන කෙනෙක්, නැත්නම් අපිට කරදර කරපු කෙනෙක්. මේ ඔක්කොම හිතන්නේ අර ආත්ම සංඥාවත් එක්ක. ඒ කෙනා පින්නතුනි දැනට ඇසෙන් පේන කෙනෙක් වෙන්න පුළුවන්, කනෙන් ශබ්දයක් ඇහෙන කෙනෙක් වෙන්න පුළුවන්, එයාගේ සුවඳක් දැනෙන කෙනෙක් වෙන්න පුළුවන්. සුවඳවත් කෙනෙක් නම් නිතර සුවඳ විදුම් ගාලා හිටගෙන ඒ සුවඳ දැනෙනකොටත් මතක් වෙනවා. ඇතැම් විට නාහන් නඩු හැම කෙනෙක් නම්, පෙදි හොද නඩු කෙනෙක් නම් සමායට ගණක් නිමාවන ඒක මතක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඇතැමිට පින්නතුනි මිය ගියපු කෙනෙක් නම් ඒ මතකයේ පින්නතුනි අතීත මතකයේ ඇවිල්ලා සිතුවිල්ලක් විදියට ඒක මතක් වෙනකොටම අර ආත්ම සංඥාව මත අපි බැස ගන්න හිත. ඒක ජීවත් වෙනවද මිය ගියාද කියන කදාර නැහැ. අපේ අවිද්‍යාවෙන් යම් කිසි වෙලාවක බලනව නම් ඒ බලන මොහොතේ පින්නතුනි එයා අපේ ලෝකේ ඉන්නවා. එතකොට බුදුදහමෙන් කියන්නේ මොකද්ද? සත්පුද්ගල සංඥාවෙන් බලන්න කැමති නම් බලන්න, කමක් නැහැ. පින් දහම කළ බැලුවොත් සුගතිගාමි වෙන්න පුළුවන්. පින දුර්වල නම් එයත් එකම අපාගත වෙන්න පුළුවන්. එතකොට නුවණින් ඊටත් වඩා ඉහළින් ජරා මරණ වලින් නික්මෙන්න කැමති නම් මේ මරණයෙන් පස්සේ නිවන් දකින්න කතාවක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ඊටත් වඩා අපි කැමති ජීවත් වෙන කාලෙම සතුටෙන් ඉන්න. අපි කැමති ජීවත් වෙන කාලෙම දුක්ඛයෙන් නිදහස් වෙන. බුදුදහමෙන් කියන්නේ මරණයෙන් පස්සේ නිවනක් නෙවෙයි. බුදුදහමෙන් කියන්නේ නොපෙනෙන නිවනක් නෙවෙයි. බුදුදහමෙන් දේශනා කරන්නේ පෙනෙන දුක්ඛයෙන් නිදහස් වෙන. නොපෙනෙන නිවනක් කරා යන නෙවෙයි බුදුහාඳුර කියන්නේ. පේන දුක්ඛයෙන් නිදහස් වෙන. ඔබ කවුරුත් ඒකට කැමතියි. සමහර කෙනෙක් මන් දකින්න නම් කැමති නැහැ. නමුත් දුකෙන් නිදහස් වෙන අපි කවුරුත් කැමතියි. අන්නේ කැමති තියෙනවා නම් පින්නතුනි අපි හැමදෙයක්ම විසින් කර යුතු කාරණේ තමයි කියන බුදුහාඳුර. එහෙනම් පින්නතුනි කෙනෙක්ගේ කෙනෙක් ගැන මතක් වෙනකොටම දකින්න මේ කියන්නේ මේ කොටස් 32 එකතුවක් නැත්තම් සතර මහා භූත රූපෙට එකතුවක් පටවි ගතිය දැනි ගතිය තියෙනවා මේකේ වැගිරෙන ගතිය තියෙනවා රස්නේ තියෙනවා මේ ආහාර දවණය කරන ආදී රස්න තියෙනවා වාතය තියෙනවා හුස්ම ගන්න වාතය අතපය දිග හරින වාතය කෑම යන වාතය මේ ආදී සතර මහා භූත රූප වල එකතුවකුයි මේ ජීවිතය කියලා කියන්නේ. ඒ වගේම මේක ආහාරයේ ප්‍රතිඵලයක් මේක. ඒ වගේම මේක කොටස් විවිධ විදිහේ මරණයෙන් පස්සේ තත්වන පත්‍යන ස්වභාවයක් මේ තියෙන කියලා නුවණින් දකින්න දෙන්න තුනේ පුද්ගලයෙක් දකින්නකොටම අපට මේ සිද්ධිය මතක් වෙනවා. අපි එකින් මේ අනාත්ම දෙයක් කියලා හකබලන් යන්නේ. එයාට උදව්වක් අවශ්‍ය නම් උදව්ව කරනවා. දරුවෙක් නම් හොඳට උගන්වනවා. අපි ප්‍රතිකාර කරනවා රෝහලේ. හැබැයි මෙතන සෝවාන්ල ප්‍රතිකාර කරන්න පුළුවන් වාස්තුවේ. කලින්කත් වඩා එයාට අනේ මේ කලින් මගේ අම්ම කෙනෙක් වෙන්න පුළුවන් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් කියන හැඟීමේ කලින්කත් වඩා කරුණාවෙන් යාට උපස්ථාන කරනවා. දරුවෙක් නම් තියෙනතුනේ තමන්ගේ ගෙදර දරුවෝ ටික දිහා බල බල තමන්ට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. තමන්ගේ අම්මා තාත්තා දිහා බල බලම මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා දකින්න තියෙනතුනේ මතක් වෙනකොටම තමන් දැක්කොත් මේ දකින දේ මේ වගේ කොටස්වල එකතුවක් සහ මේ කනාත්ම දෙයක්. ඒ වගේම මේක දිගට ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි හැම මොහොතම මේ කැපිවීමෙන් නැති වෙන ස්වභාවයක් කියලා දැක්කොත් අපේ ඥාති සම්බන්ධයේ මත හෝ අපේ යුතුයකම මත අපේ වගකීම මත අපේ යුතුයකම් ටික හොඳට කරනවා. හැබැයි අර දුක් ටික අපට එන්නේ නැහැ. එයා මරණයට පත් වෙනකොට සාමාන්‍ය කෙනෙක් එයා බදාගෙන හඩද්දී අපි එක පැත්තකින් යාට කලින් පින්දහම් කරන්න උදව් කළ තියෙන අනිත් පැත්තෙන් අපි දන්නවා මේ දුක ඇතිවන්නේ උදව් කළා හෝ නොකරා හෝ අනාත්ම විදියට බැලුවොත් සත්‍ය විදියට බැලුවොත් මේකට දුක් වෙන දෙයක් නැති බව අපට මුලින් පේනවා. යා මෙතන මේ ශරීරය ටික කලක් පාවිච්චි කළා ඊට පස්සේ දැන් ඇතැම් විට මීට වඩා හොඳ ශරීරයක දැම්මයන් ඉන්නේ. ඇඳුමක් ඇඳගෙන හිටිය ඇඳුමක් පරණ ඇඳුමක් ගලවලා දැම්මහම ඒක අපි දැක්කොත් වෙන කෙනෙක් අඬනවද ඇති? නෑ නේනේ. අන්නේ වගේ හැඟීමක් වෙනතන ඇති වෙනවා. මිනිහ ගිහපු කෙනෙක්ගේ ශරීරයෙන් දැක්කාම අපි නුවණින් බලනකොට. ඒ නිසා අපි නුවණින් කලින් ඉඳන්ම දැනගෙන හිටිය නිසා ආරයන්තුම ගලවන්න කලින් ඊට පස්සේ නෑඳුමට හොඳට උදව් කරලා තියෙන යටේ. ඊට පස්සේ ලැබෙන ඇඳුම ඊට වඩා දුර්වර්ණ ඇඳුමක් නොවෙන්න ඊට වඩා හොඳ ඇඳුමක් ගන්න පුළුවන් විදියට අපි යාගේ මනසට සල්ලි දීලා තියෙනවා. බඩට ආහාර නෙවෙයි. බඩට ගෝස්තරය නෙවෙයි. ඔළුවට සාස්ත්‍රය දීලා තියෙනවා. පින්නතුනි ඒත් එක්ක අපි එක පැත්තකින් හිතාදා ගන්නවා අනිත් පැත්තෙන් මේ අනාත්මතාවයෙන් බලනකොටම ඒ දුක් ටික අපට එන්නේ නැහැ. තොර පුද්ගලයාගේ බාහිරින් බලන එක පැත්තකින් අපිට මේක තීරණය කරන්න පුළුවන්. තවත් පැත්තක් තියෙනවා පින්තුනි. තවත් ගැඹුරට යනකොට ඉහළම ප්‍රඥාවෙන් ඔබ බලනවා නම් ඔබ ඇසෙන් රූපයක් දකිනකොටම සිද්ධවන්නේ බාහිර රූපයේ ඇතුවා හෝ නැතුවා හෝ ආත්ම හෝ අනාත්ම හෝ කිසි කතාවක් නැහැ. මේ මොහොතේ මගේ පැත්තෙන් බලනකොට මට මේ රූපයක් කියලා පේන්නේ මගේ මේ මොහොතේ හටගන්නේ ස්කන්ධ පංචකය. දැන් මේ රූපය දිහා බලලා මේ පැත්ත බලනකොට මේක සම්පූර්ණ නිදහස් වෙලා, නිරුද්ධ වෙලා. අපිට මේ මොහොතේහි ඇතෙන් රූපයක් දකින මොහොත කියන්නේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීම. ඒ හට ගැනීම කලින් තිබුණ දෙයක් නෙවෙයි. මේ මොහොතේ හටගෙන මේ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙන දෙයක්. කණෙන් ශබ්දයක් අහනවා කියලා කියන්නේ මේ මොහොතේම හටගෙන ස්කන්ධ පංචකය මේ මොහොතේම නිරුද්ධ වෙනවා. අපට දුක හටගන්නේ කොහොමද පින්නතුනේ? මේ ඇසෙන් දකින රූපය අපි හිතන්නේ කලිනුත් දැකපු එකම තමයි මේ දකින්න කියලා. දැකලා හක බලාගත්තත් හිතනවා හවලා සාමි ඉන්නවා කියලා. මෙන්න මේකෙන් තමයි පින්නතුනි සැබවින්ම දුක හටගන්නේ. ඇසෙන් රූපය පේන නිසා නෙවෙයි දුක හටගන්නේ. රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ බාහිර පුද්ගලයෙක් දැකලා හඳුනා ගන්නවා. බාහිර මේ පැත්තෙන් හඳුනා ගන්නකොටම ඒත් එක්කම මේ පැත්තනොත් හඳුනා ගන්නවා මේ හටගත්ත ස්කන්ධ පංචකය කියලා. මේ රූපය පේන්නේ තමන්ගේ ඉන්ද්‍රියට සාපේක්ෂව මේ විදිහට බලනකොටයි කියලා සත්‍ය පුද්ගලයෙක් වශයෙන්වත් බලන්න පුළුවන් වුණා. අනේ මේ පුද්ගලයා හොඳට ඉගෙන ගත්ත කෙනෙක්, මේ දොස්තර නෝන කෙනෙක්, ඉතින් හොඳ රෝහලක වැඩ කරපු නෝන කෙනෙක් කියලා එහෙම බලන්නත් පුළුවන්. ඒ වගේම සතර මහා භූත රූපෙට හිත තියලා එහෙම බලන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් ඕනනම් මේ පැත්තෙන් ස්කන්ධ පංචකයට තියලා මේ මොහොතේ ඇතිවෙච්ච මේ දේ කියලා මේ පැත්තෙන් අනිත්‍යතාවයෙන් බලන්නත් පුළුවන්. ඒ නිසා තමයි රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ප්‍රිය අරමුණක් කෙරෙහි ලස්සන දෙයක් කෙරෙහි කැමති නම් ලස්සනට බලන්න ඕන නම් ලස්සන විදිහට බලන්නත් පුළුවන්. සුබ දෙයක් සුබ හැටියට බලන්නත් පුළුවන්. ඒ වගේම පිළිකුල් දෙයක් පිළිකුල් විදිහට බලන්නත් පුළුවන්. ඒ වගේම අප්‍රිය දෙයක් ප්‍රිය හැටියටත් බලන්න පුළුවන්. ඒ වගේම ප්‍රිය දෙයක් අප්‍රිය හැටියට බලන්නත් පුළුවන්. ප්‍රිය අප්‍රිය දෙකම දුරු කළා උපේක්ෂාවෙන් බලන්න කැමති නම් එහෙම බලන්නත් පුළුවන්. පින්නතුනේ මෙන්න මේ දර්ශනය කියන එක පැත්තකින් සුතමේ ඥාණයෙන් අහලා දැනගන්නට ඕන. ඒකයි දැන් මේ ඔබ අහලා දැනගත්තේ. පින්නතුනේ මේ දැනුම ලබන තමයි අපේ සතර කල්ප ගාන මෙච්චර දුරක් ආවේ මේක අහන්න. නිකන් නෙවෙයි ආවේ. මේ ඇසීම සඳහා අවශ්‍ය පහසුකම් ටික සලසා ගන්නයි අපි මේ ආවේ. දන් දුන්නේ පින්කම් කළේ මෞජමා වෙන සැලකී ඔක්කොම ටික කළේ මෙන්න මේ සඳහා පහසුකම් ටික සලසා ගන්න. හිතන්නේ පා මේ ටික ඔක්කොම කළේ ඇමරිකාවේ ඇවිල්ලා ගියක් හදාගන්න කියලා. ඒකත් හොඳට ඉන්න කමන්නේ. නැත්තම් හිතන්නේ මේ ඔක්කොම ටික කරේ දරුවන් දොස්තර කෙනෙක් කරන්න කියලා. ඒවත් හොඳට කරන්න දොස්තර කෙනෙක් නෙමෙයි මෙඩිසින් ප්‍රොෆෙසර් කෙනෙක්ම කරන්න. පින්නතුනි ඊටත් වඩා දෙයක් අපේ ජීවිත තුළ තියෙනවා. මේ සියලුම පහසුකම් එක අපේ ලැබුවේ පින්නතුනි මේ දුකෙන් නිදහස් වීමේ සැබෑම අවත බුදුවරයෙක්ගේ සදහම් පණිවිඩය එක්ව බුදුරජාණන් වහන්සේ කෙරෙහිමින් හෝ නැත්නම් කොමන හෝ මූලාශ්‍රයකින් දැනගන්නයි අපි මෙතරම් දිග කලක් මේ පින්දහම් කරගෙන ආවේ. ඒ නිසා ඒ ආන දේ පින්තුනි නැවත නැවතත් මේ කහල ප්‍රකට කරගන්නට ඕනේ. මේක එකපාරක් අහලා අනේ හොඳ බණක් ඇහුවේ කියලා ගියට හරියන්නේ නැහැ. සමහර පින්තුනි එහෙමයි අද නම් හොඳ බණක් කිව්වේ කියලා හරීම වටින බණක් කියලා මොනවද කිව්වේ කියලා හෙව්වොත් හැතෙමිට මතකද? එහෙම හොඳ කියන විතරක් නෙමෙයි පින්තුනි. ඊට වඩා ගැඹුරු දෙයක් අපේ ජීවිත තුළ තියෙනට ඕන. ඒ අහන දේ පුළුවන් තරම් මතක තියාගන්න උත්සාහ කරන්න. ඒ විතරක් නෙවෙයි හැම මොහොතකම මේක සිහි කරන්න. මේක නේද මේ ජීවිතේට වෙන්නේ කියලා. ඒකට කියන යෝනිසෝමනසිකාරය කියලා. ඒකට කියන චින්තාමය ප්‍රඥාව කියලා. ඒක සිහි කරන හැම මොහොතෙම පිනතින ඔබ නැවතත් මේ ධර්ම දේශනාව අහනවා වගේ. ඒ විතරක් නෙවෙයි ඇතමිට ඔබ තම පොතපත කියවන ඔබට මේකත් වඩා තේරෙන්න පුළුවන්. ඇතමිට අපේ ජීවිත කාලේ අපටත් වඩා මෙතන ප්‍රඥාව දිනු කරපු පිනතුන ඉන්න පුළුවන්. ඔබට ඇතමිට අපටත් වඩා ජීවිතයේ දුර ගමනක් යන්න පුළුවන් අය මෙතන හුඟක් ඉන්න ඇත්තෝ. ඇතමිට මේ පිනතුනේ අපට බනහන්න තියන හැටි සමහරවිට. එහෙම පිනතුනක් මෙතන ඉන්න පුළුවන්. ඒ නිසා පින්නතුනේ හැකිතාක් දුරට චින්තාමය ප්‍රඥාව දිනු කරන්න නැවත නැවතත් හිතන්න මේ සත්‍යය කියලා කියන්නේ මේ ටිකක් නේද කියලා නිතරම හිතන්න. හිතන්න හිතන්න මේ ආත්ම සංඥාවෙන් ගන්න ගතිය එන්න එන්නම අඩු වෙනවා. අඩු වෙනවා කියලා කියන්නේ පුද්ගලයෙක් දැක්කාම වැටෙලිනවා දැක්කාම අකවලා ගන්න එක නෙමෙයි. වෙනදටත් වඩා එහෙම අතර නොතින් සලකන යාට තමන්ගේ දෑතින්ම සලකන අය. වෙනද කෙනෙක්ගේ ශරීරයෙන් මොනව හරි අපිරිසුදු දෙයක් පිටුනොත් අහක බලා ගන්න අයින් වෙනවා. මේ බණ ඇහුවට පස්සේ පින්නතුනේ තමන්ගේ දෑතින්ම හරිව පිරිසුදු කරන අය කෙනා දර්ශනේ ඇති. ඒක තමයි ලක්ෂණය. ඒ වගේම පින්නතුනේ තමන්ගේ මනසට පීඩා නොවන විදියට තමන් හිත උපරිම ලෙස මේ පැත්තෙන් දාන්න පුළුවන් ආරක්ෂාව දාගන්න. දැන් අපි නිතරම ආරක්ෂාව කියලා හිතන්නේ තමන්ගේ ගෙදර හොඳ සිටි එක තියෙනවා නම්, හොඳ සිකියුරිටි ගාඩ් එකක් තියෙනවා නම්, ගේට් වඩක් හොඳට ඉබ්බක් එහෙම තියෙනවා නම්, දොරවල් වල ලොක් එහෙම හොඳ නම්, දැන් අපි ඒක තමයි යන වාහනය හොඳම අනතුරු අඩු වාහනයක් නම්, බැලුම් එහෙම හොඳට පත්තු වෙනවා නම්, පිම්බෙනවා නම්, ඒ වගේ තමයි දැන් අපි ආරක්ෂාව කියලා හිතන්නේ. ඒවත් වෙනස්නේ තියාගන්න ඒවත් හොඳයි. නමුත් ඊට වඩා බුදුදහමෙන් ආරක්ෂා කියලා සලකන්නේ මේ මනසට දෙන රැකවරණය. අවිද්‍යාවෙන් වන පීඩාවෙන් ඇතිවන අනතුරින් වළක්වලා විද්‍යාව නැමැති සම්මා දිට්ඨිය නැමැති ප්‍රඥාව ලබා දීලා බාහිරින් තමන්ට කෙලෙසක් ඇති නොවන විදිහට මේ දර්ශනයෙන් බලනකොට පින්තුනේ කෙනෙක්ගේ අඩුපාඩුවක් දැක්කත් අනාත්ම සංකතව බලනවා. කෙනෙක්ගේ හොඳ ගුණයක් තිබුණත් ඒකත් අර දර්ශනයෙන් බලනවා. එහෙම බලන්න බලන්න තියෙනුනේ අපි දැන් කරන විවේචන හුඟා අඩු වෙනවා. දැන් අපි සම්පූර්ණ පුද්ගලයෙක් හොඳයි හෝ නරකයි කියලා කියන්නේ කොහොමද? ආත්ම සංඥාවෙන් පුද්ගලයා කනවාගෙන. කලක් හරි හොඳ කෙනෙක් කියලා කියනවා. ඒ කෙනාටම පස්සේ කාලේ දොස් කියනවනේ. ඒකනේ අපේ ස්වභාවය. දැක්ක මුල් කාලේ හිතනවානේ හරිය හොඳ කෙනෙක් කියලා. ඉතින් හරියට වර්ණනා කරනවා. කොණ්ඩෙ ලස්සනයි, කන් දෙක ලස්සනයි, නහය ලස්සනයි එහෙම කියලා. ඉතින් මුලදී කියනවා. ඒ කෙනාටන් පස්සේ නෑ දැන් කොණ්ඩෙ පීරන්නේ නෑ, ඔය දැන් නෑ. එහෙම කියලා යාටමයි දොස් කියනවා. ඒක තමයි වෙනතුනේ සාමාන්‍ය ලෝකයේ මේ ආත්ම සංඥාවෙන් ගන්න ලෝකයේ ස්වභාවය මේක. මෙන්න මෙවැනි ලෝකයන් තුල වෙනතුනේ අපි ඊට වඩා ඉහළ රැකවරණයක් ප්‍රඥාවක් කරාට යන්නට අපේක්ෂා කරනවා නම් පින්නතුනේ බුදුදහමේ පැහැදිලි දර්ශනයක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නුවණැති කෙනෙක් විසින් අපි නිතර සඳහන් කරන සූත්‍රයක් අවිඤ්ඤා සූත්‍රය. නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ට ඥාණයෙන් යමක් දැනගන්න තියෙනවා නම් ඒ දැනගන්න තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධේ සත්පුද්ගල සංඥාවෙන් බැලුවොත් උපාදානස්කන්ධ පංචකයක් උපාදාන වශයෙන් ගත්තා. එහෙම නැතුව බැලුවොත් ස්කන්ධ පංචකයක් විතරක් තියෙනවා. ඒ නිසා අපි තීරණය කරන්න මේ දකින්නේ ස්කන්ධ පංචකයක් කරගන්නද උපාදානස්කන්ධ පංචකයක් කරගන්නද කියලා තමන් දක්ෂ වෙන්න ඕන. තමන්ගේ අධ්‍යාපන සුදුසුකම තීරණය වන්නේ මෙන්න මේ මත. බෞද්ධ අධ්‍යාපනය කියන්නේ මේක. ඒ නිසා ඇසට දකින රූප, කනට අහන ශබ්ද ඔබ සාමාන්‍ය කෙලෙස් ඇති නොවන, දුක ඇති නොවන විදිහේ සාමාන්‍ය ස්කන්ධ පංචකයක් විදිහට දකින කැමැතිද? ඒකට ආත්ම සංඥාව දාලා, නිත්‍ය සංඥාව දාලා උපාදාන ස්කන්ධ පංචකය ගොඩනගා ගන්න කැමැතිද කියලා ඔබ තීරණය කරන්න. ස්කන්ධ පංචකයක් විදිහට දැක්කොත් එයාගේ මහලු වීම, ලෙඩ වීම, වෙන්වීම, මරණ ආදී දුක් ටික තමන්ට දුකක් වෙන්නේ නැහැ. තමන් ඒක ගත්ත වෙන්නේ නැහැ. හැබැයි සත්පුද්ගල සංඥාවෙන් රූපේ බැස ගත්තොත් උපාදානස්කන්ධ පංචකය ඇති වුණා. උපාදානස්කන්ධ පංචකය ගොඩ නැගුණොත් අනේ මට ලෙඩ වීම එපා, මරණය එපා, මහලු වීම එපා කියලා ඒ වගේන් ගැලවීමක් නැහැ. ලාම්පුවට පනින පළගැටියා අනේ මට පහන් දැල්ල විතරක් ඕන පිච්චෙන නම් බෑ කියලා කිව්වට හරියන්නේ නැහැ. ලාම්පුවට පැන්නොතින් ඒ පහන් දැලට ආසාවෙන් පිච්චීම සහ මරණය නොමිලේ සපේරු ලැබේ. ඒ වගේම තමයි පින්තුනි සත්පුද්ගල සංඥාවෙන් කෙනෙක් දැස බැලුවොත් ඒත් එක්වන තරහ හෝ අමනාපය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහයෙන් තමන් නිදහස්ුනේ නැහැ. එයා ගැන ඇලුනත් දුකයි, ගැටුනත් දුකයි, මුලාවට පත්ුනත් දුකයි. දැන් බලන්න දරුවෙක් කියනවා කියමු අපි. දරුවෙක් අකීකරු නැහැ කියමු. දරුවා පවුලෙන් අයින් කළා. දෙපළක් දෙන්නේ. දුක අවසන්ද? එතැමිට කරදරකාර පුතෙක් ඉන්නවා. ඒ පුතා එතැමිට කරදරමයි කරන්නේ. මට කියමු මොන හරි අනතුරක් වුණා කියලා. අම්ම තාත්තා කියනවාද හොඳයි කියලා. නෑනේ කියන්නේ නෑනේ නේ. පින්නතුනේ සත්ත්ව පුද්ගල සංඥාවෙන් බැසගත්තොත් ඇලීම ගැටීම දෙකෙන් නිදහස් වීම කියලා එකක් නෑ. අපි ඇසෙන් බලනකොට මෝහයෙන් නම් යමක් දැස බලන්නේ රාගයේ දේශයද නැතුණත් ඕනම මොහොතක ඇති වෙන්න පුළුවන්. ඈත මිරිඟුව දැස කාන්තාරේ හෝ පාරක ඈතක දහවල් කාලේ රත් වෙච්ච වාතය දකිනකොට, පොළව දකිනකොට, පාර දකිනකොට අපට මිරිඟුව මිරාන්ජක පේනවා. ඒ මිරිඟුව පේන තැනම අපේ ළඟම මුවෙක් ඉන්නවා. අපේට පේන දර්ශනයම තමයි මුවාට පේන්නේ. ඒ මුවාට තිබහ තියෙනව නම් ඒ මුවාට කිව්වොතින් අනේ මුව මල්ලියේ දුවන් එපා ඔයි මිරිඟුව කියලා. අනේ මාමේ ඔයි බොරු කියන්නේ, අච්චර වතුර පේනවා කියලා දුවන එකමයි කරන්නේ. එයා නවත්තන්න බෑ. ඇස් දෙකට පේන්නේ මිරිඟුව වතුර වගේ නම් එයා නවත්තන්න බෑ. එයා දුවන මිරිඟුව පස්සේ. එනිසා අපට ඇසට පේන රූපය ආත්ම සංඥාවෙන් බැලුවොත් ඒ අවිද්‍යාව තුල නම් ඉන්නේ, ජරා මරණ වලින් නිදහස් වුණා වෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දර්ශනය පුළුවන් තරම් ධර්ම ශ්‍රවණයෙන් ඇති කරගන්න. ඒ ඇති කරගන්න අවබෝධය ඇති තාක් දුරට චින්තාමය ප්‍රඥාවෙන් තවත් ස්ථාවර කරගන්න භාවනාවේ පඤ්ඤාවෙන් සමත භාවනාවෙන් පුළුවන් තරම් ඒක දැඩිසේ තහවුරු කරගන්න. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ට ඥාණයෙන් යමක් ප්‍රහීණ කරන්න තියෙනවා නම් ඒ ප්‍රහීණ කරන්න තියෙන්නේ අවිද්‍යාවයි භව තණ්හාවයි. ඒකට මාවත තමයි අපි මේ සඳහන් කළේ. ඒ නිසා ඒ නුවණැති කෙනා විසින් තම විශිෂ්ට ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන්නේ මොකද්ද? ඕ සම්මා සතිය පිහිටලා සතර සතිපට්ඨානය තුල ඉඳගෙන බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය තුල ඉඳගෙන පුළුවන් තරම් සමත දර්ශනා වඩන්න, හිත සමාධිමත් කරන්න, මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව මේව කර කර තින්න තුනේ මුලදී විශේෂයෙන් සතර කමඨහන් වඩන්න. බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභය, මරණානුස්සතිය වඩන්න. ආරම්භයේදී විතාම වැඩගත් දවසට විනාඩියක්, දෙකක්, විනාඩි 5ක්, විනාඩි 10ක් වඩන්න. ඒ වඩන්න වඩන්න තින්න තුනේ ඊට පස්සේ මුලදී ඇතැම්මිට අරහන් සම්මා සම්බුද්ධ ඔක්කොම ටික කිව්වා. ඊට පස්සේ තමන් ඇතැමිට එකක් විතරක් දිගටම කියනවා, අරහං නැත්තම් සුගතෝ සුගතෝ සුගතෝ කියලා එන්නෙන්නම හිත සමාධිමත් වෙනවා. ඇතැමිට මෛත්‍රී භාවනා වඩන කෙනෙක් නම් සියලු සත්වෝ නිදොප්පෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්ත්වා, දුකෙන් මිදෙත්වා කියලා හතරක් කියන පුරන් සමාහයට. නමුත් පළක් ඇද්ද සියලු සත්වෝ සුවපත්ත්වා, සුවපත්ත්වා, සුවපත්ත්වා කියලා තවත් සමාධිගතම වෙනවා. සාදුරට යනකොට ඒ තැනැත්තා එක්කෙනෙක් අරමුණු කරගෙන ජීවත් වෙන එක පුද්ගල ඉදිරියේ තියාගෙන මගේ අම්මා හරි තාත්තා හරි දුව හරි තමන්ගේ ජෙන්ඩර් එකට සමාන කෙනෙක් තියාගෙන එයාට උපරිම ලෙස මෛත්‍රිය වඩමින් හිත සමාධිමත් කරනවා. එහෙම කරන කෙනා ටිකෙන් ටික ඊටත් වඩා ගැඹුරු සමාධියකට යන ඇතැම් විට ආනාපාන සතිය වඩනවා. එතකොට විතරක එක්කර ගොඩ නැගෙන්නේ නැහැ. විතරක මුලින් ඉඳලම සංසිඳෙමින් යන්නේ. ඊට පස්සේ තැනැත්තා පින්නතුනේ ආනාපාන සතියේ හිත තබමින් ආස්වාස ප්‍රස්වාසය ගැන හිත සමාධිමත් කරනවා. සරලව පටන් ගන්න කෙනා අන්තිම වෙද්දී පින්නතුනේ ඉහළට මෙද්දී ඒකම දිනුකලේ තැනැත්තා හුස්ම ගැනීම පිළිකිරීමත් එක්ක එයා ඉහළට යනකොට දකින්න දෙකයි සමුදේවය දෙක දකිනවා. ස්කන්ධ පංචකය ඇතිවීම නිරුද්ධ වීම හැම මොහොතෙම දකින කෙනෙක් බවට පත් වෙනවා. එයාට පේන හැම තැනම එකම දෙයයි පේන්නේ. මේ පේන රූපය, ඇහෙන ශබ්දය, මේ දැනෙන ගඳ සුවඳ මේ ආදිය හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. මෙහෙම දකින කෙනා පින්නතුනි කම්මැලි කෙනෙක් වේද? අලස කෙනෙක් වේද? බුදියන කෙනෙක් වේද? මොහොම පින්නතුනි දැන් තය හය නිදියන කෙනා ඇතැම් විට ඒ නිින්ද තය හය පැය දෙකට අඩු කරනව. ඔහුට නිදා ගන්න එක නෙවෙයි සෝ යවදී ඉන්නේ. දැන් අපට සුවේ නිදාගත්තු තරමට ඒ කෙලෙස් නිින්ද නිසා ඒ කෙලෙස් නිින්දෙන් අවදි වෙනකොට පින්නතුනි ඒ කෙනාට අවදියෙන් ඉඳගෙන ධර්මයේ වඩන එකම තමයි ඔහුගේ ජීවිතයේ සුවේ බවට පත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒ තැනැත්තා වගකීම් නොකරන කෙනෙක්ද? ඒ තැනැත්තා තමයි මේ ලෝකේ ඉහළින්ම වගකීම් කරන කෙනා. මේ සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් දෙව් මිනිසුන් තුළ ස්ථාපිත වෙන්න, ස්ථාවර වෙන්න, චිරස්ථිතිය සඳහා සම්පූර්ණම කැපවීම දැම්මේ කවුද? බුද්ධ පරිනිර්වාණයෙන් 3 මාසයක පසු එකතු වෙච්ච රහතන් වහන්සේලා 500 නම. ඒ 500 නම කියලා කියන්නේ මේ යථාර්ථය දැකලා ඉහළින්ම ප්‍රත්‍යක්ෂ කළ මේ දුකේ නිදහස වූ උත්තමයන්. උන්වහන්සේලා ආලස පුද්ගලයෝනේ නැහැ. උන්වහන්සේලා ළඟ බැලුවේ නැහැ. උන්වහන්සේලා හුඟක් දුර බැලුවා. මේ ධර්මය දෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයට දෙන්න පුළුවන් සම්පූර්ණම පදනම දැම්මා. ශ්‍රී ලංකාවේ හදපු රුවන්වැලි සෑය, මිරිසවැටිය රෝපණය කරපු ජයශ්‍රී මහා බෝධිය, මේ සියල්ලට මනුසාසනා කළේ සැලසුම් හැදුවේ කවුද? රහතන් වහන්සේලා. උන්වහන්සේලා හදන නිර්මාණයක අඩුම ගානේ ගැරන්ටි අවුරුදු 1000යි. අඩුම ගානේ. දැන් නිට්ටයයි සුභයි ආත්මයි කියලා හිතාගෙන ලෝකේ ගැරන්ටිය වැඩිමනත් අවුරුදු 200යි. අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරපු උත්තමයන්ගේ නිර්මාණවල ස්වභාවය මේක. ඒ නිසා පින්නතුනි ඒ මනස දිනු කරන උත්තමයන් තමන්ගේ ළඟම ඥාතින විතරක් නෙවෙයි, ඒ හිත දිනු කරපු ඇත්තන් අවිඥාහම දිනු නොතින් පුලුවන් තරම් බලනවා විශ්වයේ මීට කලින් අම්මල තාත්තල වේද හිටිය අය කවුද කියලා. පුලුවන් තරම් දෙනා හොයාගෙන ගිහිල්ලා මන කියලා. මේ ආත්මය අම්ම තාත්තා විතරක් නෙවෙයි. පුලුවන් තරම් සසරින් තමන්ට උදව්පකාර කරපු දුව දරුවන්, ඥාති මිත්‍ර ආදීන්, ගුරුවරුන් ආදී අය විශ්වයේ ඉන්න තැන් හොයාගෙන ගිහිල්ලා පුලුවන් තැන් වලින් එයාට බණ කියලා එයා දුක නිදහස් කරනවා. දැන් තමන්ගේ ගෙදර ඉන්න දරුවට විතරක් සලකන මේ කෙනා ඊට වඩා ඥාමුරින් මුළු ලෝකයේ දෙසම තමන්ගේ මව්පියන් යන හැඟීමෙන්, තමන්ගේ දරුවන් කියන හැඟීමෙන් බලන මෛත්‍රිය, කරුණාව, ප්‍රඥාව කඩගන්න. මේක තමයි පින්තුණි සජීවී ධර්මක ලක්ෂණය. මේක තමයි ප්‍රායෝගික ධර්මක ලක්ෂණය. මේක තමයි ප්‍රඥාව දිනු කිරීම දර්ශනය කරගත් ඉගැන්වීමක තියෙන ලක්ෂණය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතරම කියන්නේ දර්ශනයත් එක්ක යන්නට ඕන. දෙක්ඨින්ච අනුපගම්ම සීලවා දර්ශනේන සම්පන්න. ඒ දර්ශනේ කියන්නේ මේ සම්මාදිටිය. මොකද මේ සම්මාදිටිය කියලා කියන්නේ ඇත නැත කියන අංශ දෙකෙන් දුරු වීම. ස්කන්ධ පංචකේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහේ ඇතිවීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. නාස්තික වාදයට යන්නේ නැහැ. ඒ ශනිකව හටගත් විස්කන්ධ පංචකයෙහි නිරෝධය දකින කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ. ඒ නිසා එකම දර්ශනයෙන් මේ ඇත සහ නැත කියන සාස්වත සහ උච්ඡේද කියන මේ දෘෂ්ටි දෙකම එකම දර්ශනයෙන් දුරුනොත් තමයි එය මධ්‍යම ප්‍රතිපදාවක් බවට පත් වෙන්නේ. ආර්ය මාර්ගයක් බවට පත් වෙන්නේ. අන්න ඒ දර්ශනය සැලකීමේ කරන්න පිණිතුනේ. ඒක තමයි අපේ ජීවිත කාර්යභාරය. ඒකට උපකාර කරන්න තමයි වටේ හැමදේම අපි මේ කරන්නේ. වටේ ඔක්කොම දේවල් කළා මේක නොකරොත් පිණිතුනේ වැඩක් නැහැ. අපි අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධි වඳින ගිහිල්ලා අර ගල් වැට වටේට තියෙන ගල් වැට වැඳලා වගේ නැත්නම් වටේට තියෙන බෝධින් මහන්සියට වැඳලා වගේ ඒ වටේට ගල් වැට අවශ්‍යයි අලින්ගෙන් ආරක්ෂාවට. ඒ වටේට තියෙන ගස් ටික අවශ්‍යයි සුළඟෙන් වැස්සෙන් ආරක්ෂාවට. ඒව හොඳට තියෙනට ඕන. නමුත් ඒව පසු කරලා අපි උඩ මළුවේ තියෙන බෝධින් වහන්සේ ළඟට ළඟා වෙන්නට ඕන. ඒ වගේ තමයි පින්නතුනි අපි මේ ජීවිතේ හුඟක් පින්දහම් කරලා මේ සියල්ලම ලබා ගත්තේ සමත විදර්ශනා දෙක තුල. සම්මා සතියේ පිහිටලා උපරිම ලෙස සමත විදර්ශනා දෙකෙන් දිනු වෙන්නයි අපි මේ සියලුම පහසුකම් ලැබුවේ. මේක පින්නතුනි එක මොහොතකටවත් සමාන කරන්න එපා. අපේ ජීවිත හරියම ඉක්මනට ගෙවිල යනවා. කොයි මොහොතේ අපේ ජීවිත අවසන් වෙනද දන්නේ නැහැ. ඒ නිසා අපට කෙනෙකුට දෙන්න පුළුවන් වටිනාම දේ තමයි සද්ධර්මය. මේ පින්තුණු ස්වාමීන් වහන්සේලාට හුඟා හොඳට සලකනවා. මේ විහාරස්ථානයේ කරක් මේ බොහෝ පන්සල ස්වාමීන් වහන්සේලාට මේ පින්තුණු හරියම කරන දේ උපරිම වශයෙන් දැහැමිව වියපැහැදම් කළ උදව් කරනවා. ඒ කරන දේ වෙනුවෙන් ස්වාමීන් වහන්සේලාට දෙන්න පුළුවන් ඉහළම දේ තමයි පින්තුණු සද්ධර්මය. අන්නේ සද්ධර්මයෙන් පිනතන උපරිම ප්‍රයෝජන ගන්න. ඒක රාත්‍රියේ හෝ උදේ භාවනා කරන වෙලාවේ විතරක් නෙවෙයි. ඔබ අවදියෙන් ඉන්න හැම මොහොතකම ඔබ හුස්ම ගන්න හැම මොහොතකම මේ දර්ශනයත් එක්ක ඉන්න. ඒත් එක්ක ඉඳගෙන ගෙදර වැඩපල කරන එක, දරුවන්ගේ වැඩ කරන එක, රැකිරක්ෂා කරන එක, විශ්වවිද්‍යාල යන එක, වැඩ කියන එක ඔක්කොම කරන්න. පින්නතුනේ අපි ගමන 60ම 100ක් ඉක්මනටම 80ක වේගෙන් drive කළා කියලා අපි පින්නතුනේ සාර්ථක නැහැ. අපි එහෙනම් සාර්ථක කොහොමද? ඒ 60ම 100 යද්දී ඔබ කොච්චරනම් වෙලාවක් අනිත් දෙවැඩවද? ඒ 60ම 100 යද්දී ඔබ කොයිතරම් වෙලාවක් මෛත්‍රී භාන වැඩවද? අන්න ඒකයි ඔබේ සාර්ථකත්වය බලන්නේ. අනේ අද හරි හොඳයි පාරේ ට්‍රැෆික් තිබ්බේ නැහැ හොඳට ආවා කියලා වීරයෝ වගේ වාහනයෙන් බහින එක නෙවෙයි වැඩේ. ඒ ගමනාන්තයේ දක්වා බලන්න ඔබ කොයිතරම් දුරට අද භාවනා වඩමින් දාවේ. කොයිතරම් දුරට ඔබ අද අනිත්‍ය සංඥා වඩමින් දාවේ කියලා බලන්න. වැඩක් ඉක්මනට හෝ සාර්ථකව කළා කියලා බුද්ධ ශාරීරිකුගේ සාර්ථකත්වය මනින්න බෑ. ඔබ ගමන හරක් වෙල ගියත් කමන්නේ. ඔබ ඒ යන ගමන ධර්මයේ වැඩමේ යන්න. ඔබ ගෙදර වැඩ පල කරනකොට අපි බොහෝ දිනකට වැඩක් කරනකොට හරි ඉක්මනක් වැඩේ ඉක්මනට කරන්න උවමනාවක් තමයි තියෙන්නේ. ඒක හොඳයි පින්නතුනි. කාලයට වෙලාවට වැඩ කරන එක බොහෝම හොඳ දෙයක්. දැන් අපිත් එහෙම තමයි පුහුණු කරලා තියෙන්නේ කාලයක්ම වැඩ වෙලාවට වැඩ කරන්න කියලා. එහෙම නැතිනොත් හරි අමාරුයි අනිත් පැත්තට ඇතැම්මිට කෑ ගහනවා. ඒ පුරුදු වෙලා තියෙන ඇතැම්මිට රාජ්‍ය සේවයෙම ඉන්නකොට අවුරුදු ගාණක් එක දිගට අර මැෂින් එක එහෙම අස්සම් කළා. ඉතින් ඒක ඇගැම්මිට මුළු ඇඟේම තියෙනවා. නැත්තම් හරි අමාරු වේග. වෙලාවට වැඩ කරන එක හොඳ දෙයක් වෙන තුන. නමුත් කලබලයට වැඩ කිරීමම නෙවෙයි මේ කියන්නේ. එහෙම ඉන්නකොට පින්න තුනේ අපි වෙලාවට වැඩ කරනා වගේම ඒ ගත වෙන කාලය තුල බලන්න තමන් කොච්චර දහම තුලට සමීප වුණාද කියලා. කොච්චර නම් මේ කාලය තුල තමන්ගේ හිත වැඩුණාද කියලා බලන්න. එතකොට පින්නතනිය ඔබ දවසේ උපයපු වැඩ කොට වඩා ඔබ මනස දිනු කරගත්තා. ඊට වඩා මිලතරන්න බැරි දෙයක් ඔබ රැස් කරගත්තා. ඔබ වැන්න ගිහින් 60ම 50කට ගිහිල්ලා ඩොලර් 200ක් විතර හම්බ කරගෙන ඉන්න පුළුවන් අවස්ථෙදී. නමුත් ඊට වඩා ඔබ වටිනා දෙයක් ඒ ගමන තුල දිරස් කරගත් ආධ්‍යාත්මික උපස්තින්. ඒකයි වටින්නේ. අර අතට රැස් කරගත්ත දේ වඩා හිම වෙනවා කවදාද? නමුත් මේ ඇති කරගන්න මානසික දියුණුව දෙන්න තුනේ එහෙම නැති වෙන්නේ නැහැ. ඒ නිසා අතට ගන්න දේට වඩා හිතට ගන්න දේ ගැන තියෙන තුනේ සැලකිලිමත් වෙන්න. අපි කොච්චර උත්සාහ කරත් තියෙන තුනේ මේ වයස ගැන ශරීරය වළක්වන්න බැහැ. අපේ ළඟම ඥාතීන්ගේ ප්‍රිය විප්‍රයෝගය කිසිඳු බලවේගකින් නවත්තන්න බැහැ. අපි ජීවිතයේ කැමැති අපේ දරුවෝ ස්වාමි භාර්යාවන් අපේ නිවස අපේ වාහනය අපේ උපාධි සාතික මේ ඔක්කොම ටිකෙන් තින්න තනේ අපේ ඉරෙන් වෙලා යන විතරක් නෙවෙයි අපේ ශරීරේනොත් අපේ සමගෙන යනවා. ඒ නිසා ඒ ගමනේදී පින්න තුනේ හැකිතා දුරට හිත දිනු වෙන වැඩපිළිවෙලට නිතරම ඉන්න උත්සාහ කරන්න සහ ඒ යන ගමනේදී පින්න තුනේ ඒ ගමනට ආශිර්වාද වෙන්න ඒ ගමනට පාවාඩ බවට පත් වෙන්න ඒ ගමනේ මඟතොටට හේල්සි බවට පත් වෙන්න පොඩි වෙන බවට පත් වෙන්න අම්මා තාත්තිනව නැසල ගන්න ආධ්‍යාත්මික ගමන යන අනිත්‍යයට සලකන්න ගුණධම් වඩන්නට උපකාර කරන්න නොමග යනයට පුළුවන් තරම් සුමකට ගන්න උත්සාහ කරන්න මේ සද්ධර්මයේ ලෝකයේ තුල පතුරවන්නේ මේ සැබෑ සත්‍යවාදී දහම මානව සංකාන තුල ස්ථාපිත කරන්න පුළුවන් උපරිම ශක්තිය උදවන්. එහෙම කරන අයට පුළුවන් තරම් උදව් කරන්න. ඒක මේ තමන්ගේ යන ගමනට ලොකු ආශිර්වාදයක් වෙනවා. වෙන තුන ප්‍රශ්නෙම තියෙනවා නම් මේ අද කතා කරමු දේවල් ආදේශ වහන්න පුළුවන්. ඇත්තෙන්ම මේකයි බුදුදානේ හැටියට අපේ කුසලය දිනු කරගන්න එකේ මට්ටම් තියෙනවා. සාමාන්‍ය සැලෙන කුසලයක් මත හිටියොත් අපේ සුගතිය කියන එක අනිශ්චිතයි. ෂුවර් නෑ. හැබැයි යම් කිසි කෙනෙක් ඉන්නවා විශේෂයෙන් ඉන්ද්‍රිය ධර්ම. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම වැඩනොතින් ඒකෙනා මාර්ගඵල නොලැබුවත් ඒකෙනාට සුගතිය ස්ථිරයි. එයා සාමාන්‍ය දෙයකින් සැලෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය උසහින් බෑ. ගාම් දුරට ශක්තිමත් කරගෙන තියෙන තෝර. අපි අතින් අඩුපාඩු වෙලා තියෙන පුළුවන් ඒ විතර හිතන්න එපා. අඩුපාඩු නොවෙච්ච කෙනෙක් නැහැ. ඒක නොදෙවෙන විදියට තියෙන තුනේ කුසලයේ පුළුවන් තරම් ශක්තිමත් කරන්න. ධර්මයේ අහමෙන් පුළුවන් තරම් ශ්‍රද්ධාව ඇති කරගන්න, වීර්ය ඇති කරගන්න, සිහියෙන් ඉන්න, හිත සමාධිමත් කරන්න, නුවණින් දකින්න. ඉන්ද්‍රිය ධර්ම දිනු කරන්න. එහෙම ඉන්ද්‍රිය ධර්ම දිනු කරපු කෙනාට පින්නතුනි පුළුවන්. එයා මාර්ගඵල නොලැබුවත් එයා යන ආත්මභාවය තීරණය කරන්න පුළුවන් යන්න. සුගතිය තීරණය කරන්න පුළුවන්. සුගතියේ තැනක් තීරණය කරන්න පුළුවන් යන්න. තැන විතරක් නෙවෙයි. එයාට ඉපදෙන රටත් ඕනන් තීරණය කරන්න පුළුවන්. රට විතරක් නෙවෙයි. එයාට අම්මා තාත්තාත් ඕනන් තීරණය කරන්න පුළුවන්. විතරක් නෙවෙයි. මේ ඉන්ද්‍රිය ධර්ම මේකට දිනු කරපු එහෙත් මඟඵල නොලබපු සම්මා සම්බුද්ධත්වයේ සඳහා අවසන් වතාවට මිනිස් ලෝක පිරිසිඳ ගන්නා බෝධිසත්වයේ කාලය, ද්වීපය, දේශය, කුලය මව කියන පහම තීරණය කළ තියෙනවා. මඟඵල නොලබුවට ඉන්ද්‍රිය ධර්ම වල ශක්තිමත් භාවයෙන් තීරණය කරන්න පුළුවන්. ඒ සඳහා හැබැයි ජීවිත කාලය මුළුමනින්ම අඛණ්ඩ උත්සාහයක් අපට තියෙන්න ඕන. මහලු වෙල විතරක් ආසන මොහොතේ සුළු දෙකින් මේක කරගන්න බෑ ඇත්තෙන්ම. අපට ආසන කර්ම වලට බොහෝටපත් වෙන්නේ ආචිර්ණ කර්මයක්. අපි ජීවිතේ වැඩිපුර පුරුදු කරපු කර්මයක් තමයි ආසන කර්ම විදිහට එන්නේ. ඒ නිසා වැඩිපුර හොඳ කර්ම පුරුදු කරන්න. සාමාන්‍ය දන් දීම සිල් රැකීම විතරක් නෙවෙයි විශේෂයෙන්ම දක්ෂ සංඥා වඩන්න. දැන් අපි කියන්නේ සංඥා විපල්ලාසය කියලානේ. මරිචුප්මා සංඥා සංඛාරක් හද ලෝභමා කියලා කියනවනේ. සංඥා මිරිගුවක් කියලා. ඒ අවිද්‍යාව මත පදනම් වෙච්ච සංඥා තමයි මිරිගුවක් විදිහට සැලකන්නේ. එවැනි සංඥාති දුරු කරන්න ඕන. හැබැයි සියලුම සංඥා දුරු කරන්න කියලා නැහැ. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන මොනවද? දස සංඥා වඩන්න ඕන. අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබලෝකේ අනිබිරත සංඥා, සම්බ සංඛාරයේ සංච සංඥා, ආනාපාන සති. දස සංඥා වඩන්න ඕන අපි මේ. ඒ නිසා හැම සංඥාවක්ම දුරු කරන්න කියලා නෙමෙයි බුද්ධහමී කියන්නේ. සතරට යන සංඥා දුරු කරමින් දුකෙන් නිදහස් වීම සඳහා හේතුවර සංඥා අනිත්‍ය ආදී සංඥා පුළුවන් තරම් වඩන්න. ඒක තමයි කුසලයේ ඉහිලටම ශක්තිමත් වෙන්නේ. ඒ සඳහා උපකාරයක් සඳහායි අපි සමතේ දිනු කරගන්නේ, හිත සමාධිමත් කරගන්නවා. ඒ සමාධිය දිනු කිරීම සඳහායි අපි සතර සතිපට්ඨානය තුළ ඉන්නේ. ඒ සතර සතිපට්ඨානයට උපකාරයක් සඳහායි අපේ ත්‍රිවිධ සුචරිතයේ ඉන්නේ. ඒ ත්‍රිවිධ සුචරිතයට උපකාරයක් සඳහායි අපි ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නට ඕනේ. ඒ ඉන්ද්‍රිය සංවරය සඳහා උපකාරයක් වෙන්නටයි සති සම්පජඤ්ඤය තියෙන්නේ. ඒ සති සම්පජඤ්ඤය ස්ථාවර කිරීම සඳහායි යෝනිසෝ මනසිකාරයත් එක්ක එන්නේ. ඒ යෝනිසෝ මනසිකාරය ස්ථාවර කරගන්න තමයි ශ්‍රද්ධාව ඇති කරගන්නේ. ඒ ශ්‍රද්ධාව ස්ථාවර කරගන්න තමයි අපි සද්ධර්මය ශ්‍රවණය කරන්නේ. ඒ සද්ධර්මය ඇහෙන්නේ කල්‍යාණ මිත්‍රයන් හිටියොත් තමයි. ඒ කල්‍යාණ මිත්‍රයන් ලැබෙනනම් තමන්ගේ ළඟ හොඳ ගතිගුණ තියෙනට ඕන. අවංක බව, බුද්ධිමත් බව, කළගුණ සැලකීම, පරිත්‍යාග ශීලීත්වය, මේ වගේ ලක්ෂණ තමන්ගේ ළඟ මුලින්ම තියෙනට ඕන. ඒව තියෙනකොට තමයි කල්‍යාණ මිත්‍රව ලැබෙන්නේ. කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්න ඔබ බුද්ධිමත් වෙන්නට ඕන. එහෙම නොවතින් තමන්ගේ දැසමන් යොමු කරනවා. සන්දර්මය ඇහෙයි. ඇහෙන පමණට තේරුණගෙන ශ්‍රද්ධාව ඇති වෙයි. ඒ ප්‍රමාණයට යෝනිසෝ මනසිකාරය, සති සම්පජඤ්ඤය, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචිතය, සතර සතිපට්ඨානය වඩමින් සත්තබොජ්ජංගෝස්සේ විද්‍යා විමුක්තිය දක්වා අප සමීප වෙන්නේ. හොඳයි පින්තුනි. සාධ සම්මාදිකය 16ක විදලා තියෙන්නේ ඒ චතුසත්‍ය සම්මාදිකයේ 16ක තියෙන්නේ. ඔව් චතුසත්‍ය සම්මාදිකයම තමයි. සම්මාදිකය කියන එක හරියට ගංගාවක් වගේ. ඒ ගංගාවට බහින තියෙන තොටුපළවල් 16ක් වගේ තමයි ඒ 16 කියලා කියන්නේ. ගංගාවල් 16ක් නෑ. එකම ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති ගඟට බහින තියෙන තොටුපළවල් 16ක් තමයි. කර්මය ගැන තියෙන අවබෝධය, චතුරාර්ය සත්‍ය ගැන තියෙන අවබෝධය, ඒ වගේම ජරා මරණ පිළිබඳව, ඒ වගේම උපත ගැන, උපාදාන ගැන, තණ්හාව ගැන, මේ ආදී නාම රූප සලයතන ආදී මේ පරිසම්පාදයේ කාරණා 12ක්, ඒ වගේම සත්‍ය, කර්ම, ආශ්‍රව ආදී මේ කරුණ ගැන තියෙන අවබෝධය මේ හැම දෙයකින්ම කරන්නේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති ගංගට බහින තොටුපළවල් මේ. සෝවාන් වීම සඳහා කියනවා තොටුපළවල් 1000ක් තියෙනවා කියලා. සාපතනින් බැස්සත් බහින්නේ එකම ගඟට. හැමයි ඒ කොතනින් බැස්සත් ඒ බහින තැනේදී පටිච්ච සමුප්පාදය හේතුඵල ධමයේ හට ගැනීම නිරුද්ධ වීම ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙලා තියෙන දර්ශනයෙන් අහු වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි තොටුපළ මුණ ගැහෙන්නේ. තොටුපළේ බෝඩ් එක තිබුණාට දැන් මේක නියම තොටුපළවල් නෙවෙයි. මේ දර්ශනය නොතිබ්බොත්. එහෙම වුණොත් අපි අතරමං වෙනවා. ඒ නිසා තමයි අපි නිතරම බුද්ධිමත් වෙන්නට ඕන. විශේෂයෙන් අංගුත්තර නිකායේ තියෙන මජ්ජේ කියලා සූත්‍රය. හරියට මැදමාවත ස්ථාවරව හමු වෙන කෙන විස්තර කරන එක. අන්නේ තැන්වලදී ඉතාම සියුම්ව සඳහන් වෙනවා මේ අන්ත දෙකට නොවැටි අපි කොහොමද යන්නේ කියලා. අපි ඉදිරියේදී දෙකිට ලැබෙන ලාට අපි ඒව සාකච්ඡා කරමු. ඉතින් ඒව සාකච්ඡා කරන ලැබෙන්නේ පින්නතුන් මේ කියන දේවල් මතක තියාගෙන ඉඳලා ඕනේ හැබැයි. එහෙම නැත්නම් අපට ඊළඟ පියවරට යන්න අමාරුයි. ඒ නිසා පුළුවන් තරම් මේ කියන කරුණු නැවත නැවතත් පොතපත බලන්න, ඒ අදාළ දේවල් සාකච්ඡා කරන්න, ධර්ම දේශනා අහන්න, හමින් තවන් දැනුම දිනු කරගන්න. ඔය ඇත්තම ඒක ස්කිල් එකක් වැඩි වෙනවා අපේ ඉන්නෙන්නම ප්‍රොසෙස් එකක් විදිහට. ඒක උගහා තැම්පත් වීමක් කියලා නැහැ ඇත්තෙම. අපේ මනසේ ශක්තිමත් වීමක් වෙන්නෙන්නම බලන්න හුරු වෙනවා අපි. දැන් අපිට යම්කිසි ඇඟේ කුසලතාවයක් තිබ්බහම දැන් අපිට බැරිම් පුළුවන් කියලා ඇඟේ කොහෙත් පුළුවන් බලගන්න බෑනේ නේ. ඒ වගේම තමයි මේ අත්ති කරගන්න ප්‍රඥාව මනසේ ශක්තිය. ඒක උගහා තැම්පත් වෙනවා කියලා එකක් නැහැ. ඒක තේන්නේ අපිට අපි යම් යම් දේවල්ට ස්පේස් කරන හැටියෙන් තමයි පේන්නේ අපිට. ඒ කියන්නේ අපේ එදිනදා අත්දැකීම් වලට මුහුණ දෙන විදියෙන් අපි කොයිතරම් දුරට මානසික පීඩාවට පත් වෙනවද නැද්ද කියන එකේ රිසර්ච් එකක් කරනකොට බලගන්න තියෙනවා. ඒක අනිතර තීරණය කරන්න බෑ. ඇත්තෙම එන්න එන්නම ප්‍රඥා දිනුවෙමයි එන්නේ. ප්‍රඥා චෛතසිකේ දිනුවෙම වෙන්නේ. දිනුවෙලා වෙන්නේ දැන් අපි දැකපු අහපු දේවල් ඒ අත්දැකීම ඊට කලින් කලින් තියෙනවා කියන ඒ පැත්ත එකසකින් සිඳෙනවා. අනිත් පැත්තෙන් අත්දැකීමෙන් පස්සේ ඉතුරු වෙනවා කියන හැඟීම අඩු වෙනවා. දැන් අපි කණ්ණාඩිය ළඟට යනවනේ. කණ්ණාඩියක් ළඟට යනකොට නැත්තම් ෆ්‍රිජ් එක අරිනකොට අපි දන්නවනේ ඒ සිද්ධිය ඒ මොහොතේ වෙන්නේ කියලා. අන්නේ ස්කිල් එකම තමයි අපි දිනු කරගන්නේ. දැන් අපිට නෑනේ හිතන්න ඕන ප්‍රිය කරිනකොට මේක මේ මොහොතේපත් උනේ කියලා නෑනේ හිතන්න. අපි දන්නවනේ නේ කන්නාඩි ළඟට යනකොටම අපි දන්නවනේ දැන් මේ මොහොතේ හටගත්තේ කියන එක. අපිට කවුරුවත් විස්තර කරලා දෙන්න ඕනත් නෑ. අපිට ආයේ ඇවිල්ලා බලන්න දෙයක්වත් නෑ ආයේ. ඉතුරුණාද කියලා. ආයේ කැමරා වීඩියෝ කැමරා හයිකලා බලන්න ඕන නෑනේ අපිට නේ. අපිට ප්‍රඥාවෙන් කෙලින්ම තේරෙනවා මේ රූපේ හටගත්තේ කියන පස්සේ කියන එක. ඒ වගේම ඒ හැකියාවම අපට කවදා හරි ඇති වෙන්න ඕන කියලාම තත්ත්වයේදී මේ දකින අහන හැම දෙයක් තුළදීම අර වගේම පෙරපසුණුනේ ඇති වෙන මට්ටමට යනවා. ඒ මට්ටමට එන කම්ම හිත දිනු කරන්න ඕන අපි. ඒක දවසින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර අප සසරේදී හිත දිනු කළා කියනවා නම් අපට ඉක්මනටම මේ දහම කියනකොටම වැඩෙනවා. නමුත් පින්නතුනි අපට එහෙම අඩුවයි තමයි අපි බොහෝ දෙනේ. ඒ නිසා නිතර නිතර අපි සීලයක පිළිපදලා මේව සිහි කරන්න ඕන අපි. ඇස් දෙක පියාගෙන කරනවා වගේමයි අපිට යනකොටවත් වාහනේ යද්දී උනත් මේ දකින දේ ස්වභාවයම නේද කියලා සාමාන්‍ය බලන යනකොට අපි මේ බලපු දේ ගැන දැකපු දේ ගැන ආයි හිතන ගතිය ඒ වගේම ආයි ඇවිලේක විවේචනය කරන එක අඩු වෙනවා අපේ ජීවිතේ. දැන් අපිට කෙනෙක් අපි කියමු මගදී බැන්න කියලා. ඒ වෙනම දේ වුණත් අපිට මෙහෙම සිද්ධියක් වුණා කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් අරගෙන එන පීඩාවක අපට එන්නේ ඊට පස්සේ. අපි දන්නම පීඩාවක් එනවනම් එන්නේ ඒ නිරුද්ධ වෙච්ච එක ගැන ඇති කියන හැඟීමෙන් අයනසෝ මනසකාරයෙන් බැලීම නිසා කියන එක දන්නවා අපි. ඔව් ඇත්තෙම දැන් මනසත් එක්කම ස්කන්ධ පංචකයක්ම හටගන්නේ. මනස විතරක්ම කියලා බුදුදහමේ කියන්නේ නැහැ. මේ පහම එකතුවක් හැම වෙලාවෙම හටගන්නේ. ඒ හටගන්න එකයි ජීවිතය කියන්නේ. දැන් ඒ හටගන්න එක මේ පැත්තෙන් මම මේ පැත්තෙන් කියලා දෙකක් නැහැ. මේ හට ගැනීම තමයි මගේ ජීවිතය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි හිතන්නේ මම මෙහෙ ඉන්නේ ස්කන්ධ පංචකේ මෙහෙ තියෙන්නේ කියලා නේ. එහෙම නෑ. දැන් මම මේක බලනවා නම් මේ බලන මොහොත ස්කන්ධ පංචකේ මේක සම්පූර්ණ මගේ ජීවිතේ මේ මොහොතේ. ඔයා දිහා බලනකොට මේ මොහොත තමයි සම්පූර්ණ මගේ ජීවිතේ. මගේ අම්මා ගැන සිතනකොට ඒක තමයි සම්පූර්ණ ජීවිතය. මේක වේගෙන් යනවා. වේගෙන් යන නිසා අපිට පේන්නේ නැහැ. මේක වෙනස පේන්නේ නැහැ. ඔක්කොම එකට තියෙනවා කියලා පේන්නේ. නමුත් මේ මොහොතේ මේ හිතන සිතවිල්ලත් එක්ක තියෙන ස්කන්ධ පංචකය තමයි අපේ සමස්ත ජීවිතය. අන්නේ ජීවිතයක් එක්කම මේක අනිත්‍යතාවය ඇතිවීම නැතිවීම තේරුම් ගත්තොත් ඒක තමයි අපේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඒක කලකඩ ඇති වෙනවා. ආයි දැක්ක පස්සේ ආයි අවිද්‍යාවට වැටෙනවා. ආයි එනවා. එහෙමම තමයි. හොද තමයි ආයි තින් මේ කරන්නේ. ඒක ඇති වෙච්ච එකක් එක දිගට මෙහෙම නොනෙවි තියන්නේ. මේක වැඩ මේකේ ඩියුරේෂන් එක වැඩි කරනවා අපි ඒක. එන්නම කාලය වැඩි කරන එක කරන්නේ. එතකොට අපේ සාර්ථකත්වය අපේ IQ එක කියලා කියන්නේ. අපේ EQ එක කියලා කියන්නේ. මෙන්න මේ අනිත්‍යතාවය බලන වෙලාවේ වැඩි වීම. අපේ GPA එක කියන්නේ සතර සතිපට්ඨානෙ ඉන්නේ. grade point average එක කියලා කියන්නේ. සා grade point average එක විතරක් තිබ්බට බෑ. ඒක ඉඳගෙන EQ එක වැඩි කරගන්නවා. IQ එක වැඩි කරගන්නවා. ඒකේ වැඩි කරන කාලේ වැඩි කළ වැඩි කළ අන්තිමට හැම මොහොතකම අඛණ්ඩව යන අත්දැකීමක් බවට පත් වෙනවා. ඇත්තම මේක තියෙනවා. මේ සටහනේ අන්තිමට අපි දාපල තියෙන්නේ මම හිතන්නේ මට මතකයේ විදිහට තියෙනවා මේ ඔය ඇන්ඩොලස්සෙනි පිටුවේ 4 වෙනි ඡේදයේ මේ කාරණා ටික තියෙනවා. ඒ කියන්නේ කර්ම, ආහාර, සත්‍ය, ආශ්‍රව. මේ හතරත් එක්ක තියෙන පරිසම්පාදේ කාරණා 12. මේ 12 අතරව කර්ම, සත්‍ය, ආහාර, ආශ්‍රව. ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ සඳහන් කරලා තියෙන කාරණා 16. මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයෙන් ওই හැම කරුණක්ම හතර ආකාරයකින් දැක් වෙනවා. සම්මාදිට්ඨි හයිකට හයිකිය විස්තර කරනවා. සම්මාදිට්ඨි හයිකිය විස්තර කරනවා. ඔය එක එක තැන් වල එක එක පදණම් වලින් විස්තර වෙනවා. කොතනින් ගත්තත් සම්මාදිට්ඨි ඉහිලම තත්ත්වය කියලා කියන්නේ පරිසම්පාදේ අවබෝධය. ඒක කෙටියෙන් කියනවා නම් අහොත්වා සම්බුතං හොත්වා නබවිසති කියන එක. මේ දර්ශනෙට එන්න ඕන. වචනම නෙවෙයි ඇත්තෙන්ම. දැන් අපි කියමු දැන් සරුත් හාඳුර මුලින්ම බණහනකොට අස්සජ හාඳුරන්ගෙන් අර ඊය ධම්මා කියන ගාථාවනේ ඇහුවේ. ඒ ගාථාව තුළ මේ දර්ශනය තිබ්බා. අපි වචන හුවා පාඩම් කරාට මේ දර්ශනේ එන්නේ නැහැ. වචන දැනගෙන තිබීම හොඳයි. හැබැයි වචන දැනගත්තට දර්ශනේ නැහැ. දැන් බොහෝ දෙනෙක් ලොකෝ නාමලේකන පාඩම් කරගන්නවා. එහෙනම් අනිත්‍යතාවය මොකද්ද කියලා හෙවොත් කියන්න බෑනේ. අනිත්‍යතාවය කියලා හෙවොත් කියන්නේ මේක කැඩෙනවා, බිඳෙනවා, මැරෙනවා කියලා. ඉතින් අනිත්‍යතාවය හෙවණල්ලවත් ගියවිලා නෑ යන්න. ඒ නිසා චක්කුම් අනිච්ඡං කියලා කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්නවා. චක්කුම් අනිච්ඡං කියලා කිව්වහම මේ ඇත්ත මේ වයස යනවා මේක රූප කලාප ලක්ෂකින් හැදිලා තියෙන කියලා කිව්වට තේරුමට ආව වෙන්නේ නෑ. ඒකයි ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙන මේකේ. ඒක තමයි දර්ශනය කියලා කියන බුදුදහම. දැන් අපි ගමු මේ මුල්ම දේශනේ වෙන ධම්මචක්ක සූත්‍රය හෝ ඊට පස්සේ දේශනා කරපු අනන්ත ලක්ෂණ සූත්‍රය. මේ සූත්‍රවල සක්කාය දිට්ඨිය ගැන වචනවත් නැහැ. දස සංයෝජන ගැන නම් නැහැ. පරිසම්පාදේ ගැන වචනේ නැහැ. නමුත් යංකින්සි සමුදේ ධම්මං සම්බන්ධ නිරෝධ ධම්මං කියන්නේ ඒක. තවදන කස්මිස්සන් ධම්මත කියන්නේ මේ දර්ශනය. යේ ධම්මා කියන ගාථාවේ කියන්නේත් ඒක. කිමස්ස නිරෝධාය ධම්ම උපජ්ජති කියන්නේත් මේක. විවිධ නම් වලින් තේරෙන විදිහට කියලා දෙන තේරෙන භාෂාව. ඒතකොට මේක වැදගත් වෙන්නේ වචනයට වඩා වචනේ ඉක්මවල ගිහපු අර්ථය තේරුම් ගන්න එක වැදගත්. ඒ අර්ථයෙන් නිතරම කියන දේ තමයි කෙටියෙන් ගත්තොත් මේ ලබන අත්දැකීම මේ වර්තමානයේ තමන් කිසියම් අත්දැකීමක් ලබනවා නම් ඒ ලබන අත්දැකීම පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. එතෙන්ටයි දර්ශනේ එන්නේ. මේ පේන මේ පේපරයක තත්පරයකට ලක්ෂ දෙකක් වාරයක් කැඩි කැඩියම කියලා බැලුවොත් මේක එන්නේ නැහැ. මොකද මරණාසන්න මොහොතේ මේ රූපයක් මෙනෙහි කරන්න අපිට එන්නේ නැහැ. මරණාසන්න මොහොතේ අපිට එන්නේ අපේ පංච ස්කන්ධය, ඒ කියන්නේ පංච විඥාණයම රූප වේදනා සංඥා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ පහෙන් ගන්න මේ අරමුණු පහ නෙමෙයි වෙලෙ වෙන්නේ. මනින්ද්‍රිය ගන්න ධර්මාලම්බන යන්නේ. ඉතින් ඒ වෙලාවේ මනස පැත්තෙන් අපි ගන්න දැස්ස වෙන්න ඕන. ස්කන්ධ පංචකය පැත්තෙන් මුලටම තියලා ගන්න ඕන හිතේ. එනිසා සාමාන්‍ය පරිසරය මතදී අපි සතර මහා භූත රූප බලන්න, දෙතිස් ගුණපේ බලන්න, නවසීවතික බලන්න එහෙම කියලා තියෙන බුදුදහමේ ආහාරය පටික්කුල මානසිකාරය බලන්න කියලා තියෙනවා. හැබැයි ඒව ප්‍රාථමික මට්ටමේ ඉඳලා මේ ගැඹුරින් මානසික අභ්‍යන්තරට යන මට්ටමට ස්කන්ධ පංචකයෙන් ගැඹුරින්ම සංකීර්ණ පංච බාලන කන්දාව දුක්ඛා කියන තැනින් දුක තේරුම් ගන්න අපි දැක්ක වෙනවා. දුක කියලා කියන්නේ ඒක. දුක කියන්නේ මේ ස්කන්ධ පංචයක් විදිහට මේ හටගන්නේ ස්කන්ධ ටික. ආත්ම වශයෙන්, නිත්‍ය වශයෙන්, සුභ වශයෙන් මේ දැක ගන්න එකින් ගත්තොත් පංච පාරම් ස්කන්ධය බවට යනවා. එහෙම ගියොත් ලෝභ දේශ ඇති නොවෙනා කියලා එක නොවෙන්නේ නැහැ. ඒ නිසා එහෙම නොවෙන විදිහට ස්කන්ධ පංචකයක් විදිහට දකින්න මනස හොරු කිරීම තමයි කරන්නේ. හොඳයි පින්නතුනි අපි ස්වල්ප වේලාවක් අපි භාවනාවත් වඩමු. මේ පින්නතුන් භාවනා කරන්න ටිකක් කැමැති බව දක්වලා තිබුණා. මේ වෙලාවේ අපි සරල භාවනාවක් කරමු. කාටත් හුරු පුරුදු භාවනාවක් ඔබ පහසු ඉරියව්වක ඉන්න සැහැල්ලුවෙන් ඉන්න ඉඳමින් අපේ සුළු වේලාවක් අපි මෛත්‍රී භාවනා වඩමු. බුදුදහමේ භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සමත භාවනා, විපස්සනා භාවනා කියලා. සමත භාවනාවෙන් කරන්නේ අපේ විසිරලා තියෙන සිත එක අරමුණකට වර්තමාන අරමුණට ගැනීම, හිත සමාධිමත් කිරීම. ඒ වර්තමානය තුළ හිත පවත්වා ගැනීමෙන් හැම මොහොතකම සිදුවෙන අනිත්‍යතාවය නුවණින් මෙනෙහි කිරීමයි විදර්ශනා භාවනා කියලා කියන්නේ. ඉතින් මේ භාවනා ක්‍රම දෙකයි බුදුදහමේ විවිධ පිළියෙට විවිධාකාරයෙන් දේශනා කරලා තියෙන්නේ. ඉතින් අපි මෛත්‍රී භාවනා මුලදී සමත භාවනා වශයෙන් මුලදී මෙනෙහි කරලා ඊට පස්සේ ඒකම අපි අවසානයේ විදර්ශනා පැත්තෙනොත් මෙනෙහි කරන්න උත්සාහයක් දරමු. ඒ සඳහා සැහැල්ලුවෙන් ඉඳගන්න. ඔබේ ශරීරය සැහැල්ලු කරගන්න. හොඳයි පින්වතුනි, දැන් අප වාඩි වී සිටින්නේ ඊටාම ප්‍රසන්න සාමකාමී පරිසරයක, ඊටාම පිරිසිදු සාමකාමී මනසට සුවදායි පරිසරයකයි මම දැන් වාඩි වෙලා ඉන්නේ. මේ හැමදේම මගේ මානසික සුවේ සඳහා සෝදානම් කරලා තියෙන්නේ. මේ පහසුකම් සැලසපු හැමදෙනා කෙරෙහිම මම කෘතඥ වෙනවා. දැන් මම මොහොතක් මම ඉන්න ඉරියව්ව ගැන සිහිපත් කරනවා. මගේ පාදාන්තයේ සිටම් හිස දක්වා මා සිටින ඉරියව්ව ගැන මම මදක් සිහිපත් කරනවා. මගේ දෙපය, දන හිස, දෑත, පුර හිස, බෙල්ල සහ හිස. මම ඉන්න ඉරියව්ව ගැන මං හොඳට සතිමත්ව දැන් ඉන්නවා. දැන් මට දැනෙන්නේ මගේ හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව පමණයි. මම දැන් අතීත අරමුණු මොහොත් සිහි කරන්නේ නැහැ. අනාගතයක් සිහි කරන්නේ නැහැ. වර්තමානය තුළ මගේ හිත සම්පූර්ණයෙන් මම පිහිටුවා ගන්නවා. නාසය ආශ්‍රිතව මගේ සිහිය පිහිටුවා ගනිමින් වර්තමාන අරමුණෙහි මම සිත තියා ගන්නවා. ඒ සිතින් මම මටත් ලෝකයන් අයටත් මෙත් වඩනවා. මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා ශාන්ත සුවයක පත් වෙම්වා මම නිදුක් වෙම්වා මම සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා මාමින්ම මෙම විහාරයේ සිටින සියලු දෙනාද සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ නගරයේ සිටින සියලු දෙනා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ කවුන්ටියේ සිටින සියලු දෙනා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ ජනපදයේ සිටින සියලු දෙනා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ රටේ වැසෙන සියලු දෙනා සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් පෘථුවියේ සිටින සියලු දෙනා සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ සෞර ග්‍රහ මණ්ඩලයේ වැසෙන සියලු දෙනා සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ ගැලැක්සියේ වැසෙන සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ විශ්වයේ සිටින සියලු දෙනා සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මගේ සිත මෛත්‍රී නැමැති සිහිල් දියදහරින් තිරේ තිරේ නැහැවී යනවා. ලෝවිතෙන සියලු දෙනා දරුතෙනක්සේ මෙත්සිතින් දකිමින් ඒ හැමට මාසෙත් පතනවා. සියලු සත්‍යයෝ සුවපත්වෙත්වා, සුවපත්වෙත්වා, සුවපත්වෙත්වා. හැම මොහොතකම මාගේ ශරීරය ඇති වෙමින් නැති වෙමින් පවතින දෙයක්. මගේ සිතත් හැම මොහොතේම හටගෙන නැතිවන ස්වභාවයෙන් යුක්තයි. කිසියම් අරමුණක් මා කනෙන් ශරීරයෙන් ආදී ඉන්ද්‍රිය වලින් ලැබුණා නම් ඒ අත්දැකීමත් හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. හැම මොහොතකම රූප වේදනා සංඥා සංඛාර විඥාන යන මේ ස්කන්ධ පංචකය හට ගන්නවා නැති වෙනවා. හැම මොහොතකම ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙනවා. ලෝව පවතින එකම යථාර්ථය නම් මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම හා නිරුද්ධ වීම පමණක් බව මා ඊටා මැනවින් නුවණින් දකිමින් සිහිය පවත්වා ගන්නවා. ස්කන්ධ පංචකය හැම මොහොතකම හටගෙන නිරුද්ධ වීම මා දකිනවා. මා යමක් ගැන සිතන හැම මොහොතකම ස්කන්ධ පංචකය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන බව මා නුවණින් දකිනවා. අනිත්‍යතාවයේ දැකීම සමගම මගේ හිතේ ලොකු සැහැල්ලුවක් නිබර බවක් ඇති වෙනවා. මා දැකපු අහපු දේ ගැන තියෙන බර මා බිමින් තබනවා. වර්තමාන මොහොත තුල මගේ සිත උපරිම ලෙස සිහිය හා නුවණින් පවත්වා ගන්නවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ අනිත්‍ය ධර්මතාවය මා හැටි හැම වෙලාවෙම පුහුණු කිරීමට උත්සාහවන්ත වෙනවා. මගේ ජීවිතේ එකම පිළිසරණ එකම රැකවරණය මේ අනිත්‍ය දැකීම පමණක් බව මා ඊටාම මැනවින් ශ්‍රද්ධාවෙන් නුවණින් දකිනවා. ඒ සිහියෙන් යුතුව මා දැන් මේ භාවනාව අවසන් කරනවා. නමුත් මා තව දුරටත් මා කතා කරන වචන ක්‍රියාවන් සිතවිලි සියල්ලක්ම මෙතෙන් පටන් ඊටාම සිහියෙන් ඊටාම නුවණින් පවත්වා ගන්නට මගේ උපරිම උත්සාහය මා යොදනවා කියන හැඟීමෙන් මා ඊටාම සිහියෙන් මගේ ඇස් දෙක මන් දැන් අරිනවා. සාදු සාදු සාදු. දැන් පින්තුනි අද අපි වැඩසටහන මෙතනින් ඉවාවටපත් කරනවා. ඉතින් මේ අහපු කාරණා මතක තියාගෙන පුලුවන් තරම් නුවණින් මෙනෙහි කරන්ටත් සමත විදර්ශනා භාවනා වඩමින් මේ කරුණ හැකිතාක් දුරට ස්ථාවර කර ගැනීම සඳහා අපි උනන්දු වෙමු. ඒ සඳහා ඔබ හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. උදෑසන පටන් මේ මොහොත දක්වා සිදු කරපු දාන, සීල, භාවනා, ධර්ම ශ්‍රවණය, සමථ දර්ශන ආදී මේ සියලු කුසල ධර්මයන් ආනිසංසයෙන් අපරණින් මියගිය යම්තා ඥාති මිත්‍රාදීන් තින් අපේක්ෂාවකින් මේ විශ්වය යම් තැනක සිටිනම්, ඒ වගේම තින් අපේක්ෂාවෙන් යම්තා සත්‍යයන් පතනක හෝ සිටිනම්, ඒ හැමදෙනාම මේ කින දැක සතුට සිටින් ඕන් විසින් කරන ලද තින් සමස්තේ සතුට සිටින් තින් අනුමෝදන් වෙත්වා කියන පැතුමෙන් අපි ඒ හැමදෙනාටම පුණ්‍ය ආනුමෝදනා කරමු. හිදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, හිදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, හිදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පැස්තරගත් මෙවතුම් පින සම්යන් දෘෂ්ටික දෙවෙනුත් අනුමෝදන්ව ඔබ හැම දෙනාටම සියලු ආශිර්වාදය සලසා දෙත්වා. විශේෂයෙන් මේ පින්වතුන්ට මේ පින්කම්වලින් සිද්ධ කරගන්නට අවවාද අනුශාසනා කරන, බොහොම වෙහෙස මහන්සියලේ කටයුතු කරන අපේ නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම ධම්මපීති හාමුදුරුවෝ, ශ්‍රද්ධානුසාරී ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාට මේ පින්කම ආනිසංසයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිරෝගී නිරෝගී සම්පත් චිරජීවනයේ සලසා දෙත්වා. පින්නතුන්ගේ ඥාති මිත්‍රාදීන්, දූ දරුවන්, මව්පියන් ආදී හැම දෙනාටම, ඒ වගේම ශ්‍රී ලංකාවේ වැසෙන තමන්ගේ ආදරණීය ඥාතීන් හැම දෙනාටම මේ පින්කමේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිරෝගී නිරෝගී සම්පත් සලසා දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහෙත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳින් පින්තුනි, ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ අනන්ත කුසලවල බලයෙන් පින්තුනි හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තිය සැලසේවා, චිර ජීවනයේ සැලසේවා, ජීවත් වෙන කාලයේහි වඩ වඩාත්ම සතුටෙන් ජීවත් වීමට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝක ජීවිත සුභතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා, භයං පන්තා ච නිම්බයා, සෝකං පන්තා ච නිස්සෝකා, අන්තෝ සම්බේති පානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා, සොනින් පෙළෙන සත් සොන්නති වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැමදෙනාටම පෙරවන් සරණයි.